අවසරයි පින්වතුනි. සවරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති දසදහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ ඒ සීලමු දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම පින්වතුනි මේ ලෝකයේ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝ පේන චන්දසේකර ප්‍රජාපත්‍ය ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ විදිහින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි ඔබලමින් ජම්මාන්තරගතවන්ට දිත්තේ සියලුම ඥාතිත මිත්‍රාදීන් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ විදිහින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා චිත්ත ප්‍රීතියටපත් වෙන්න කියලා. ඒ චිත්ත ප්‍රීතිය තුළින් යම්කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒන් අත මිදලා සුඛිත මුදිත වෙන්න කියලා. එනම් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීල දෙනාම හිතින් දෙවියන්ව සිහි කරලා එයාට ආරාධනා කරන්න විදිහින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පිංගතුනි, සේලමු දෙනා මොහොතක් අදිස්ථාන කරන්න. මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට උතුම් වූ මාර්ගඵලයන් පිහිටනවා කියලා. ඒ වගේම පින්වතුනි, අනාදිමත් සංසාරයක් මුළුල්ලේදී ඒ උත්තම ආරයන් වහන්සේලාට යම්කිසි නිගාවක් කරලා තිබුණා නම් ඒ සියලු ආරූපවාද වලින් නිදහස් වෙන්න කියලා උන්වහන්සේලා කමා කර සිටින්න, උන්වහන්සේලා කමා කරලා අදිස්ථාන කරන්න. මේ සද්ධර්ම දේශනාව තුළදී ඔබට ඒ ධර්ම අවබෝධය ලැබේවා කියලා. හොඳයි පින්වතුනි, පළමු කොටම කාරණා කීපයක් මතක් කරලා ඉන්නම්. ඒ තමයි පින්වතුනි, මේ සිද්ධ වෙන්න යන ආරාම පූජාවේ අපි අදීරෙන් අදීර ඉදිරියට ගමන් කරමින් ඉන්නවා. ඒකෙදි දැන් ඉඩම් අරන් ඒ සියල්ල විතරයි දැන් ගොඩනැගිලි ඉදි කිරීම සඳහා වැඩපිළිවෙල කරන්නේ. ඒවටත් තියෙනවා එක එක නීති රෙගුලාසි. ඒ දේවල් වලට කටයුතු කරමින් ඉන්නේ. ඒවා විතරක් කරනවා නෙමෙයි පින්වතුනි, ඒ ටික කරගෙන යතරතුර පින්වතුන්ගෙන් ආධාර කියන්න බෑ. ඇතන මේ ආධාර නෙමෙයි, අම්මට කන දෙන එක ආධාරයක් නේද? තමන් හදාගත්ත අම්මට කන දෙන එක ආධාරයක් නෑනේ. මේ ආධාර නෙමෙයි, පින්වතුන් යුතුකම් ඉටු කරනවා. කල යුත්ත යුතුකම ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන්. මොකද අද ඔබ ওই පුටුවක් උඩින් ඉගෙන ඉන්නේ සම්බුද්ධ ශාසනය තිබෙච්ච හින්දා. නැත්නම් එහෙම මොකද වෙන්නේ? අම්මා තාත්තා ළමයි හදන්නේ නේද? නැත්නම් හදපු ළමයා ওই කානුවකට වීසි කරලා යනවා. මෙහෙම ක්‍රමවේදයක් නැති නිසා අම්මට තාත්තා ඉන්නවා තාම, තාත්තට අම්මා ඉන්නවා. ඉතින් මේ දේවල් මේ කුල පරම්පරා වලින් පැවතගෙන ඉන්නේ සිරිත් පිරිත්. මේ දේවල් එහෙම තියෙන්නේ බුද්ධ ශාසනයක් තිබවෙන නිසා. නැත්නම් ඉතින් ලේසි නෑ. මේ රටේ වැඩිපුර ඉන්නේ කවුද? සිංගල් මම්ස් නේද? ඒ හේතුව ඒ සංස්කෘතියක් ඒ විදිහට ගොඩනැගිලා නැති නිසා. ඉතින් ඔක්කොටම හේතුව පින්වදින මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයක් පවතින රටක ඒ කටයුතු සිද්ධ වෙන නිසා. ඉතින් කොහොමද මේ තමන්ගේ යුතුයකම් ඉටු කරමින් පවතිනවා බොහෝ පිරිස්? මම දන්න මේනකොට කුටි 16කට විතර තමන් තනියෙන් කුටියක් පූජා කරන උතුම් පිරිස්. මම දන්න කුටි 16කට විතර මේ වෙනකොට ඒ කැමැති පළ කරලා තියෙනවා. ඉතින් එහෙම එම විවිධාකාරයෙන් මම දැන් මේක පිරිසක් කරන්න දෙන්නම් කියලා. ඒ තමයි වෙන්නේ. ඒක ඉතින් Tamanta හිතෙන්න. කෙනෙකු හිතමුලා මම පාපිසි පූජා කරනවා. මගේ හිතත් පාපිස්සක් වගේ. මම ඒ தත්තෙට තමයි මේ යන්න හදන්නේ. එහෙනම් ඒක සංකේතවත් කරගෙන මම මේ උත්තරම පිරිසට පය පිහිදැමීම උදෙසා පාපිස්සක් පූජා කරනවා. එහෙම හිතෙන්න පුළුවන් කෙනෙක්. තව එක මහත්මෙක් කතා කරලා කියලා තිබ්බා, වහලෙට යන වේදම ගැන පොඩ්ඩක් කියන්න උත්සාහ කරනවා කියලා. සියලුම වහලෙට යන වේදම්, සියලුම දේවල් වල වහල වලට යන වේදම් දරන්න ආදි වශයෙන් එහෙම කියලා වෙලා තිබුණා. ඉතින් අපි තාමත් පින්වතුනි අපි මේකේ ඇස්තිමේන්තුව හදනවා. එහේ මේ යුතුයකමක් ඉටු කරනකොට පින්වතුනි සල්ලි එනවා කියලා එක සත පහකවත් ධනයක් අනවශ්‍ය තැනකට අනවශ්‍ය විදියට වියදම් කරන්න උත්සාහ කරන්නේ අපි. අනිත් වැඩේ යන අතරතුරේ අපි විවිධාකාරයේ දැනුම තියෙන මහත්තුරු ගෙන්නගෙන ඒ අයගෙන් විමස විමස මේක අදුම වියදමකින් ගොඩනගන්නේ කොහොමද කියන එක ගැන තාමත් අපි කතා කරමු. එහෙම කළා අදුම වියදමින් ඒක ගොඩනගගෙන වැඩපිළිවෙලක් කරනවා. ඔබ කොයිතරම් මුදලක් එතනට පූජා කළත් වින්දුනි ඒ සියලුම තම සතේට ඒ හැම සතයක්ම එතන දෙයට යොමු වෙනවා. ඒක තමයි වෙන්නේ. දෙයින මම අපේ මහත්තුරුන්ට කිව්වා එහෙම ගානක් දැන්ට ඇස්තිමේන්තු ගාන කියන්නේ ඒකට වැඩි වෙන්නත් පුළුවන්, ඒකට අඩු වෙන්නත් පුළුවන්. ඒකට වැඩි වුණා කියලා කවදාකවත් මේ ඕගොල්ලෝ මේ අක පූජා කරනව ගන්නේ පොඩ්ඩක් වැඩි ඒක ඉතුරු ටික දෙන්න පුළුවන්. එහෙම ඒව එහෙම අහන්නේ නැහැ. ඒකට වැඩි වුණත් අඩු වුණත් සමහර වෙලාවට ඊට වඩා අඩුවෙන් වියදම ගියොත් එහෙම අනිත් මුදල තව මහා රාජකාරියක් තියෙනවා ඒ කරන්නේ ඒවට යොමු වෙනවා. මොකද පින්වතුනි ඔතන හොස්ටල් වගේ ඒවා හැදෙන්න ඕනේ. ඔබ හිතන්න පැවිදි උතුමෝ 60ක් ඉන්න තැනක ගිහි අය කොච්චර ඉඳීද? හරිදලා. සාමාන්‍යයෙන් දවසකට ගිහි අය කොච්චර ඉඳීද? එතකොට මේ ගිහි අය උදේට හදන වැසිකිලි පද්ධතිය කොච්චර ලොකු වෙනවද? ධර්මශාලාව මිනිස්සු 1000කට බණහන්න පුළුවන් තැනක් කරන්න කියලා තමයි මම අපේ ආගිතෙක් මහත්තයට කියලා තියෙන්නේ. ඒක හැබැයි දෙවනි අදියරේදී සිද්ධ වෙන්නේ. ඒව කරයි ධන කුීරය ඉන්නවා. පාරමිතා පුරුපා ඉන්නවා. ඒව කරන්නේ. ඒ අය ඒව කරයි. ගුණාගේ වැඩේ ගුණා කළා, බූරුවගේ වැඩේ බූරුව කළාම ඔක්කොම බැරි. එච්චරයි. හැබැයි මේ විදිහට යන්නයි තියෙන්නේ හැමෝටම. ඒක නිසා අපි හඳුන්නේ ඔබගේ යුතුකම ඔබ කරන්නේ. එච්චරයි තියෙන්නේ. යුතුකමක් කියන එකක් තියෙනවනේ. අන්න ඒක කරන්නේ. මගේ යුතුකම තමයි මම කරන්නේ. මා විසින් කළ යුත්ත. මේක මා විසින් කළ යුත්තක්. ඒකට මම යම් දවසක ඉඳලා ශාස්ත්‍රඥ වහන්සේ නමකගෙන් මේ නියත විවරණේ ගත්තන ඒ නියත විවරණ සම්පූර්ණ කරන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මම විසින් කරන්නේ. එහෙනම් ඔබත් එහෙම කරගෙන ඇති. මහ විශාල අදිස්ථානයක් කරගෙන ඇති. ආන් ඒ අදිස්ථානයෙන් තමයි මල්පල ගන්න වෙලා යන්නේ. ඒක ඔබ කරන්න. එතකොට පින්වතුනි සියලු දෙනාගේම පරිපිරිනේ යයි. අනිත් එක හැම තිස්සෙම පින්වතුනි මේ ආරාමය ගැන කතා කරද්දී අපි හදන ආරාමය කියලා කතා කරන්නේ. දැන් අපි හදන ආරාමය කියලා කතා කරන්නේ. අපේ ආරාමය කියලා කතා කරන්නේ. අවම සුදුසුකම් මොකක්ද? සාදුකාරයක් දීලා සම්බන්ධ වීම. අනේ මේ වගේ වැඩක් වෙනවනේ කොච්චර දෙයක්ද සාදු සාදු සාදු කියලා සාදුකාරයක් දුන්නන. ඒකෙනත් පින්වතුනි මහා විශාල ලෙස මේ ආරාම පූජාවට දායක වෙනවා. එහෙනම් එතන ඉඳලා ඒකෙනාට කියන්න පුළුවන් අපි ආරාමයක් හදනවා. අනේ අපි හදන ආරාමේ තමයි කියන්නේ දැන් ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට ගොඩනැගෙන්නේ. ඒවා වෙබ්සයිට් වලට අපි අදියරෙන් අදියරට ඒ සියලුම ෆොටෝස් අප්ලෝඩ් කරනවා. ඒක කරන්නේ පින්වතුනි ඔබට දැක බලාගෙන හිත පහදව ගන්න. මොකද ඔබ සාදුකාරයක් හරි දීලා සම්බන්ධ වුණා නම් ඒ දෙයට ආන්න ඒක දැක්කට පස්සේ ඔබට අප්‍රමාණ ප්‍රීතියක් ඇති වෙනවා. ඉතින් ඒවට මේ නීති පද්ධති තියෙනවා ලංකාවේ. මොකද පින්වතුනි අපි බුද්ධ නීතියට අවනත වෙනවා වගේම ඒ ලංකාවේ තියෙන නීතියටත් අපි අවනත වෙන්න ඕනේ. ඉතින් ඒ තියෙන නීති පද්ධතියට අනුව ඒක කටයුතු කරගෙන ඉතින් මේ ගමන යනවා. ඉතින් මේ සතියේදී මම හිතන්නේ කියන්න දෙන්නේ ওই ටික තමයි නේද? මම මේ දේශනාවකදී මේ ටික කියන්න තියෙනවා. ඒතර සීල මේ ධනහන ඕන කෙනෙකුට දැනගන්න පුළුවන් මොකද්ද දැන් මේ වෙනකොට වෙන්නේ කියලා. කොහොම කරත් පින්වතුනි අපේ මහත්තුරු සීල දෙනවා අප කැප වෙලා ඉන්නවා. සැප්තැම්බර් පළවෙනිදා වෙනකොට භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා සඳහා ඒ ස්ථානයේ විවර කළා දෙන්න. ඒ ස්ථානයේ ඕපනින් සෙරමනි එකක් එහෙම නැහැ. ඒ ස්ථානයේ පැවිදි වෙන උතුමන් සඳහා පැවිදි සෙරමනි එහෙවත් නැහැ. එහෙම පින්කම් කියලා ඒවා සිද්ධ වෙන්නේ නැහැ. උතුම් වූ භික්ෂුන් වහන්සේලා පිරිතකට ආරාධනා කරලා ඒ උත්තමෝ පැවිද්ද දෙනවා. එතනින් ඔක්කොම ඉවරයි. ඒවට ආයේ මේ අමුතුෙන් ගිහිලා සම්බන්ධ වෙන්නේ එහෙම ඒවා එහෙම නැහැ. සමහර වෙලාවට කෙනෙකුට ගිහිලා තව පන්සලකින් පැවිද්ද අරගෙන එන්න වෙයි. ඒ උන්වහන්සේ ගාවට යවනවා මේ 5 දිනකට පැවිදි වෙන්න. එතන ඒ උත්තමයා ඒ 5 දෙනාට පැවිද්ද දෙනවා. ඊට පස්සේ ඒ 5 දෙනා ප්‍රවඩම්මගෙන එනවා පන්සලට වාහනයකින්. එච්චර තමයි. ඔය විදිහට කටයුත්තක් මේසක් දෙන්නේ මේ අන මේ බෙර ගහගෙන කරන කටයුතු උතන නෑ එකක්වත්. බෙර ගහනවා මගුල් බෙර ගහනවා එකම එක අවස්ථාවකදී තමයි ඔබ අරහත් වෙට පත් වෙච්ච දාත. ඒක අපි නෙමෙයි ගහන්නේ දෙවිවරු. දෙවිවරු ඒ කාන්තේම පින්ගදෙනි මගුල් බෙර ගහලා හක් පිඹල ඔබ වන්දනා කරයි. අනේ එතෙන්ද තමයි ඉන්න තියෙන්නේ. ඉතින් ඔය ස්ථානයේ තියෙන්නේ ඒකට විතරයි. වෙන කිසිම දෙයකට නෑ. ඔය ස්ථානයේ පින්ගදෙනි අවම දේ අවම සුදුසුකම ඔය ස්ථානයට යන්න පින්ගදෙනි එක දූතාංගයක් රකින්න එක. දූතාංග කියනවා පින්ගදෙනි හරීම දුර්ලභයි. දූතාංග රකින්නවා කියන්නේ අපි ලංකාවේ ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරනකොට කියන අනේ මහත්ව දූතාංග රකින්න වික්ෂුන් වහන්සේ කෙනෙක් දකි ගන්න දින කොච්චර අමාරුද. පින්වදිනේ මෙතන පැවිදිනවා සත් අවුරුදු සාමණේරයන් වහන්සේ නමක්. හත් අවුරුදු දරුවෙක්. මම ගිය සතිය ඔබට කිව්වා. මේ සංහාරේ ඉඳලා එන තිරිස් මේ. දරුවන්ට අවුරුදු 7 තියෙනකොට දරුවා කියනවා මේ මා මහන කරන්න. ඇයි? අම්මා තාත්තාට මම කිව්ව ගිය සතිය මේ. අම්මා තාත්තාට දරුවෝ නැතුව මේ සාමාන්‍ය අම්මෙත් තාත්තෙත් නෙමෙයි. හොඳට ඉගෙන ගත්ත අම්මෙත් තාත්තෙත් අම්මයි තාත්තයි දෙන්නම දොස්තරලා. ඉතින් ඒකයි ඔන්නෝගෙදී විශේෂත්වය දකින්න තියෙන්නේ. ඉගෙන ගත්ත අම්මෙත් තාත්තෙත් කවි මේ ඒක මං හිතන්නේ තාත්තා ඒක දිසා වෛද්‍යවරයෙක්. මම හිතලා බලන්න. මේ කන්න දෙන විදිහක් නැතුවද? නෑ ඒ අම්මලා තාත්තලා දරුවෝ නැතුව ඒ අම්මයි තාත්තයි ප්‍රාර්ථනාවක් කරලා තියෙන අපිට සාසනයට පූජා කරන්න දරුවෙක් දෙන්න කියලා. ඒ ප්‍රාර්ථනාව මල්පලගෙන දරුවට හත් අවුරුදු වෙනකොට දරුවා කියනවලු මට පැවිදි වෙන්න යනවා කියලා. ඉතින් මේ ජාත සෝතාපන්නිය වෙන්න ඕනේ. හැබැයි මම කියන්නේ නැහැ එහෙම. සෝතාපන්න දෙයක් තියෙන මම දන්නේ නැහැ මම සතුටු වන්ද නෙමෙයි. ඒ අය දැන් මේ භව ඉස්සරහට ඔබට ඔයිට වඩා ඒව අහන්න හම්බුයි. මේකද මේ සාසනික නැග්ම. මේ රහතන් වහන්සේලා බිහි වෙන තැන. ඉතින් මේ රහතන් වහන්සේලා මහා ප්‍රමාණයක් බිහි වෙන තැන ওই විදිහට තමයි හැදිලා එන්නේ. ඉතින් මේ සියලු දෙනාම යන්නේ මහා අවබෝධයෙන්. මේ ස්ථානයේ පැවිදින් යන ඔක්කොම පින්වතුනි හොඳට බණ අහලා දැඩි අවබෝධයකට ඇවිදින්න මම මේක කරලා ඉවර කරගන්න ඕනේ කියන හැඟීමෙන් යන පිරිසක් විතරයි එතන ඉන්නේ. හොඳට තියෙන ඒ පිරිස තමයි එතනට යන්නේ. ඒ එතනට ගිහිල්ලා කරන්නේ පින්වතුනි ඒ තමන්ගේ කටයුත්ත කරගන්න. එතකොට ඒකේ තියෙන අවම ඵලය, කියන්නේ අවම දේ. අර සත් අවුරුදු සාමණේරයන් වහන්සේ පවක් දූතාංග එකක් නම් අනිවාර්යයෙන්ම රකින්න. එතන ඉන්න වැඩි හරියක් අනිවාර්යයෙන්ම දූතාංග දෙකක් රකින්න. එක දූතාංගයක් තියෙනවා පින්වතුනි පාත්‍රයේ විතරයි වළඳන්නේ. එකම භාජනයයි පාවිච්චි කරන්නේ. වතුර බොන්නත් කන්නත් ඔය ඔක්කොටම පාවිච්චි කරන්නේ එකම එක භාජනයයි පාත්‍රය. අද ඔබගේ ගේ ඇතුලේ කෝප්ප නම් කොච්චර තියෙනවද? මිකි මවුස්ගේ මග්ගයක කියයි. නේ? ඈ සුපර්මෑන්ගේ මග්ගේ. අරකයි මේකයි කිය කිය කොච්චර නම් දේවල් තියෙනවද? ඔය ඔක්කොටම ගහලා පයින්. මේ බොරු වැඩනේ. කරන වතුර ටික හලා ගන්න බෝල් කට්ටක් දිනුනත් ඇති නේද ඇත්තටම ජීවත් වෙන්න ඕන. හරි මේ ලෝකෙම විනාශ වුණා කියලා හිතන්න ඔබ විතරක් ඉතුරුනා. ඔබයි තව ඔබගේ පවුලේ කට්ටිය ඉතුරුනා. දැන් මග එකක් හොයන්නද වතුර බොන්න බැරිද? මද වලට කඩ පිලානේ බොන්නේ. මේ ඔක්කොම නිකන් බොරු පුරාජය. මේ පුරාජය රුඩු ගිහිලා Tamanට ලැබිච්ච වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතේ විනාශ කරගන්නවා. ඔතන තමයි අද මේ මේ මනුස්සයා කියන හරක ඉන්නේ. ඇත්තටම හුවොත් මේ මනුස්සයා කියන හරකෙක් මේ කාලේ ජීවත් වෙන්නේ. මේ දේවල් තේරුම් ගන්න නැතුව මහා විනාශයකට තමන් ඇදලා දා ගන්නවා. ඉතින් මේවා දැන් මේවා අපි කියන්න ගියහම මොකද කරන්නේ? ඒ අනුමෝදන් වෙනව නෙමෙයි. ඒවට අනුකූලව අනිත් පැත්තට දොස් නගනවා. ඔබට වින්නදී මේ මම කියන ඒවා තව ඉස්සරහට තේරෙයි. ඒ ඉස්සරහට තේනකොට ඔබේ මූණුත් ඕවම පිටවි. අද කවුරු ඉන්නවා නම් අපිට දොස් කියන කෙනෙක් වුණා. ඒ කෙනත් මේ අවබෝධයට එනකොට වින්නදී ඒ කෙනාගේ මූණුත් මේ ටිකම තමයි කියවෙන්නේ. මේක වෙනස් වෙනවා කියවෙන්න හේතුවක් නැහැ. ඒ කෙනත් ඒකාන්තයෙන් මේ ටික කියයි. ඒක නිසා කවුරු හරි දොස් කියනවා නම් එහෙම ඒ ගැන පොඩ්ඩක්වත් අමනාප වෙන්න එපා. ඒ දොස් කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. මම ඒ ගැන කතා කරනවා. ඔය පුද්ගලයා මොකද කියන එක ගැන මම කතා කරනවා. අද. එතකොට ආයේ මෙතනින් එහාට අද මේ ධර්මදේශනා මනාවකට කාලා හරි අවබෝධ වුණොත් එන්නේ මෙතනින් එහාට එක බිම්මු මාත්‍රයක්. පුද්ගලයෙක් එක තරහක් ද්වේෂයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. පුද්ගලයා කියන්නේ කවුද කියන එක ගැන අපි කතා කරගෙන යනවා. ඉතින් ඒක කොහොම හරි සිංහතුනි එතන එන ඒ උත්තරම පිරිස පාවිච්චි කරන්නේ පාත්‍රයක්. එක පාත්‍රයයි. ඒ පාත්‍රයේ කවදා හරි දවසක ක්‍රැක් එකක් ගිහිල්ලා හරි හිලක් හැදිලා හරි පාවිච්චි කරන්න බැරි තැනට පත් වුණාට පස්සේ ඒ උත්තරය ඒ පාත්‍රයේ වෙන වැඩකට යොදා ගන්න තියලා තව පාත්‍රයක් ප්‍රාර්ථනා කරනවා. එතකම් ඒ පාත්‍රයේ විතරමයි ඒ උත්තරයද තියෙන්නේ. එතකොට ඒ දූතාංගයේ ඒ උත්තරය රකින්න. එතකොට එහෙනම් සත් අවුරුදු සාමණේරයන් වහන්සේ පවා ඒ දූතාංගයේ රකිනවා. ඊළඟට පින්වතුනි බොහෝමයක් පිරිසතනින් තව දූතාංගයක් තියෙනවා එක් වේලක් විතරයි වළඳන්නේ. ඒකාසනිකාංගේ. ඒකාසනිකාංගේ. නානාසන භෝජනම් පටික්කිපාමි ඒකාසනිකංගං සමාදියාමි කියලා. ඒකාසනිකාංගේ සමාදන් වෙනවා. ඒ කියන්නේ මුළු දවසටම වළඳන්නේ එක වේලයි. දැන් ඔහ දැන් ඇහුනොත් එහෙම. කාලා දීලා හොඳට ජීවත් වෙන්න ඕනේ කියලා හිතන කෙනෙකුට. ඒක පාටම හිතෙන්නේ මොකක්ද? මුන්ට පිස්සු. ඇයි? යකෝ මෙච්චර කැම තියෙන ලෝකෙ මුන් මේ එක වේලක් හන්ද දුක් විඳින්නේ නෙමෙයි යන්නේ. එහෙම හිතෙන්න පුළුවන්. මොකද බින්දුනි අපි එතන ජිම් එකක් හදන්නේ නැහැ. පෙරේද කමට කාලා. ඒ ටික විරව ගන්න බැරි වුණාම. කොලෙස්ටරෝල් හැදෙන කීයේ? ජිම් වලට යන්නවා. පාරවල් හැදලා පාරවල් වල ඇවිදින්න දුවන්න කරන්නවා. ඕ අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවියනි මිනිස්සෙක් වළඳන්නේ එක වේලයි. තිරියම් හතක් වේල කීයක් වළඳනවා. ගෙදර ඉන්න බල්ලපූස නෙමෙයි. ගෙල්ලෙන් ගෙදර ඉන්න බල්ලපූස ඊට ඉස්සෙල්ලා අද්භවයක හිටපු තමන්ගේම ඥාතිවරයෙක්නේ. ඌනම් කයි 10 වේලක් උනත්. ඒ දැන් අනිත් මිනිස්සු කන්නේ 10 වේල. සිංහෙක් එහෙම කීවතාව දඩයන් කරනවා. ඔබ හොඳට පින්නන ඔබ මේ රූපවාහිනිය නරඹනවානේ. ඔය තිනවා වැඩසටහන. මේ සත්තු කොහොමද කියලා මේ දඩයන් කරගන්නේ. හිම වලහයෙම අවුරුද්ද එක කාලයක් තියෙනවා මාස 6ක විතර කාලයක් ඒ මාස 6ටම උඩ දඩයන් දෙකක් තුනක් විතර හම්බ වෙන්නේ හිම වලහට හිම දිය වෙන කාලේ හිම දිය වෙන කාලේට සීල් කියන මත්ස්‍යාවනේ වැඩිපුර කනවා කියන්නේ හිම දිය වෙන කාලේට මොකද කරන්නේ මොකද වතුරේදී ඌට සීල් මත්ස්‍යයත් එක්ක බේරගන්න බෑ මේ අවසර දෙවෙනක් තඩයන් කරන්නේ නැහැ සිංහයාගේ දේ සිංහයා ගැන නැත්නම් කොටියා කියන මේ තිරිසන් සතා ගැනුත් තල්ලේ හතරයි. එහෙනම් හොඳට බඩ පුරවගත්ත සිංහෙක් ගාවින් පින්වදිනේ කොටින් මේ කවුද මේ මුවන්ට ඔන්න උඩ පැන පැන හිටියා ගිහිල්ලා. සිංහයා කියන එක දඬයන් කරන්නේ මක් වුණාම විතරද? බඩ ගිනි හැදුණාම විතරයි. උඩ පැන පැන හිටියා කියන්නේ ඔය හත් ඔක්කොම එකට ඉන්නේ හොඳට බලන්න. එතන බය වෙන්න තියෙන සිංහයා බඩ ගිනි ඉන්නවා නම් විතරයි. මේ ඔක්කොම පින්වදින මොකද මනුස්සයරි හිතන්න පුළුවන්නේ ඒ හිතන්න පුළුවන්නේ තා පින්වදින කරගත්ත විනාශය තමයි ඔය තව ඉස්සරහට වේල් එකක් නෙමෙයි ඔය වේල් තුන නෙමෙයි දැන් වේල් අපි හිතමු 10යි කියලා තව ඉස්සරහට වේල් 20ක් කනවා බලන්න තව ඉස්සරහට ඒ කාන්තේම මැෂින් එකක් හදයි මේ බෙල්ල විදලා කන කෑම මෙතනින් ගිහිල්ලා මෙතනින් එළියට ඇවිල්ලා මේ පොකට් එකකට වැටෙන්න ඒ කාන්තේම ඕක හදනවා තයි කොලෙස්ටරෝල් හැදෙනවනේ නැත්තම් කොලෙස්ටරෝල් හැදෙන නිසා කරන් දෙන හොඳම ක්‍රමය තමයි ඔය බඩ ඇතුලට ගියොත් නෙවෙන්නේ දිරවුවොත් නේ ඒක නිසා මෙතනින් වැල් එක වහනවා කලින් හරි එතන කියනවා හරියටම ග්‍රෑම් 20ක් කාපම් ඒක බඩට එතන මෙතනින් වැල් එක වහලා ඉවරලා මැනලා ග්‍රෑම් 20 කනවා ඊට පස්සේ කියනවා වැල් එක අරලා උඹට ඕන තරමක් කාපම් එතකොට අර ෆුඩ් ජූස් එක තියෙන්නේ ෆුඩ් ජූස් එකේ අර එක පැත්තකින් එන රොඩු ටික අන්න ඒ වගේ මොකද වෙන්නේ මෙතනින් කාලා එන ටික මෙතනින් මල්ලට වැටෙනවා මල්ලට වැල්ල කොහොමද හරි ඇති වුණාම මොකද කරන්නේ මෙතනින් වහලා මල්ල ගැට ගහලා පිසි කරනවා ඕකේ එන්නේ නැද්ද බලන්න ඕක එනවා එතකොට පින්වතුනි අර අධික ස්ථූලතාවයේ කියන්නේ අර මහා විශාල ශරීර සහිතව ඉන්න පිරිස් අඩු වෙනවා මොකද කෑමෙන් ඕක පාලනය කරන්න තරම් මිනිස්යාගේ මනස ශක්තිමත් නැහැ මේ කාලවල හැදෙන මිනිස්යාගේ ශක්තිය මනස ඒක තමයි විදිය. ඒක නිසා පින්වතුනි, ඉතින් මේ උත්තරමේදී හැබල්ලා සමහරවිට අනිත් පැත්තෙන් කියයි. මුන්ට පිස්සුව මේ අපරාධනේ හොඳට කාලය ඇඳලා ඉන්න වෙලාවේ මේ ගිහිල්ලා එක වේලක් කන්න හදනවා කිය. නමුත් පින්වතුනි මේ යථාර්ථයට ආව ගමන් ආහාර අපි මේ ඔය ඕන තරම් කතා කරලා තියෙනවා මේ ඉඳ කලින් ආහාරයක් ගන්න මොකටද කියලා දැනගත්තාම හරි. අඳුම තරමේ පින්වතුනි මේ මිනිස්යා කියන සතාට ස්වභාවිකව ලැබිලා තියෙන අවයව ලැබුණේ මොකටද කියලාවත් දන්නේ නැහැනේ. ඒ අවයව වලින් වැඩි හරියක් මිස්යූස් කරන්නේ නැද්ද මනුස්සයා කියන සතා? ඉතින් තමන්ගේ විනාශය තමන් ගෙන්න ගන්නවා ටික ටික. තමන්ට තියෙන අවයව වලින් වැඩි හරියක් මිස්යූස් කරනවා. දැන් කට තියෙන්නේ මොකටද? පොඩ්ඩක් කන්න පොඩ්ඩක් කතා කරන්න. තව මිස්යූස් කරන්නේ නැද්ද ඔක? මහා විශාල තොගයක් කනවා හැමතිස්සෙම කනවා. ඒ කාලේ ඉවරෙලා මොකද කරන්නේ? තව බොරුවන් තරම් කතා කරනවා. ඉතින් කතා කරලා ආර්යයන් වහන්සේට නිගා කරනවා. කාල ශරීරය විනාශ කරගන්න. ඉතින් ඔන්න ඔයගේ වැඩ පිළිවෙලක විනිශ්චය ඉන්නේ. මම ඒක එකක් දෙකක් තමයි කියන්නේ අනිත් ඒවා ඔබ හිතා ගන්න. ඉතින් දෙවියනේ මේ මිනිස්සයා කියන කෙනාට මහා විපතක් සිද්ධ වෙලා තියෙනවා. මම දකින්න එක දෙයක් තියෙනවා මේ මිනිස්සයාට පින්වදිනේ මහා සාපයකට ලක් වෙලා ඉන්න මිනිස්සයා. මනුස්සයා කියන සතා පුදුම සාපයකට ලක් වෙලා ඉන්නේ. ඒ සාපෙන් මේ මනුස්සයා කොයි මොහොතක නිදහස් වෙයිද කියන එක ගැන මට හිතා ගන්න බෑ. ඒ සාපෙන් නිදහස් වෙන වැඩ පිළිවෙල කරගන්න. මොකද මේකදී අනාදිමත් සංසාරයේ ඉඳලා හැම කෙනාම වෙනුවෙන්ම පහළ වෙච්ච දේවල් තනියෙන් කොටු ගහගත්ත මේ කොටසක් තමයි මනුස්සයා කියන්නේ. මනමන උස්සගත්තු හින්දා තමයි මනුස්සෝ උනේ. මේ කොටස මගේ කිය කිය උස්සගත්තා. මේක මගේ කියලා අල්ලගත්තා. කිසිම සතෙක් එහෙම කරන්නේ නැහැ. මේක මගේ දඩයන් සීමාව කියලා කිසිම සතෙක් තියාගෙන නැහැ. නමුත් මනුස්සයා කියන කෙනා මේක මගේ සීමාව කියලා අල්ලගෙන ඉවරයි. මොන්නේ මනමන කොටු ගහගත්ත හැමෝම වෙනුවෙන් හරි මෙහෙම හිතන්නකෝ. අපි 5 දෙනෙක් ඉන්නවා. අපි 5 දෙනාටම කන්න නැතුව අපි ඉන්නේ. එක පාට කවුරු හරි උඩින් කැම ටිකක් ගෙනත් දානවා. ඒ කැම ටික ගෙනත් දැම්මම කවුරු හරි කෙනෙක් පිහියක් පෙන්වන හැමෝටම හිතපල්ල පැත්තක මමයි මේක කන්නේ කියලා. අර ඔක්කොම කාලා දැම්මොත් එහෙම. අර ඉතුරු 4-5 දෙනාගේම සාපේට ලක් වෙන්නේ නැද්ද මේ මිනිස්සයා? ඕන් වේ සාපේට පින්වදිනේ මේ මනුස්ස සංගතිය ලක් වෙලා ඉන්නේ. අද බලන්න පොඩි තරම් මහන්සියක් වෙන්න ඕනද කියලා මිනිස්සෙකුට ජීවත් වෙන්න. පොඩි මහන්සියක්ද බලන්න අද ඔබ මේ මේ මේ සතිය ඔබ ඉන්නේ. ඒවන කරුණ සැකසෙනවා. ලෝක දියුණුව කියන එකක් ඇවිදින්න අපිට ගෙවල් තියෙන්න ඕනේ. අපිට මේ ජාතිය වාහන තියෙන්න ඕනේ. දැන් ඉස්සරහට තව වාහන මොන ජාතියක හැදේද? ඒ වාහන හැදෙන්නේ මේ වාහන ගන්න හිතෙනව නේද? ඔන්න සාපේ. හැබැයි ඔළුවට එන්නේ මොකද්ද? සැප කියලා. ඔළුවට එන්නේ ආමේ අපි සැප විඳිනවා කියලා. නමුත් ඔය සැපේ විඳින්න වාහනයක් ගන්න මිනිස්සෙක් පොඩි දුකක්ද විඳින්නේ? ඒ වාහනේ ෆිනෑන්ස් එක ගෙවන්න. නමුත් විඳින අර සාපේට ලක් වෙලා ඉන්න නිසා අර මහා දුකක් විඳ ඒක දිය කර කර යවන්න ඕනේ. ඔබට පුළුවන් ද හිත හදාගන්න? ඔබගේ හිත හැදින්නේ නැහැ. හිත හැදෙන්නේ නැහැ කොච්චර කළා. දේවල් තුනක් තියාගෙන හිත හදාගන්න පුළුවන්. හිත හැදෙන්නේ නැහැ. ඇයි හිත හැදෙන්නේ නැත්තේ? මේ තාම දුක් ඉඳලා ඉවර නැති නිසා. දේවල් 50ක් තියෙන කෙනෙක් හිටියොත් හිත හැදෙන්නේ නැහැ. එයා බලන්නේ මොකද්ද? ඒ 50 රීමෝගේජ් කරලා තව 40ක් අරන් ගන්න. හිත හැදෙන්නේ මේ පින්විතුනේ දුක් විඳින්න. පුදුම දුකක් මිනිස්සු විඳින්නේ. ඔබ බලන්නේ ඉතින් ඔබ කොච්චර දුක් විඳිනවද කියලා. මොනවටද ඔය? මේ අද ගෙදරකට බාහනේ ගහලා චොප්ප වෙලා ගියොත් මේ මොකද වෙන්නේ? සීගල බලන්න කරගත්ත ටික මොකද්ද කියලා. අවුරුදු 20 30 ජීවත් වෙලා 50 කට ජීවත් වෙනවා. මොනවද කරගත්තේ? කරගත්ත දෙයක් නැන්නේ. හදාගත්ත මස් ගොඩක් චොප්ප වෙලා ගියා එතන. මේ ගාලේ නම් බිත්තර ගත්තක් වගේ නේ. විතරයක් දේ දාන මේ කිලෝග්‍රෑම් එකේ පඩියක උගන මොකද වෙන්නේ? චොක් ගාලා චොප් වෙලා යනවා. ওই ටිකම තමයි වෙන්නේ. මේ කන්ටේනර් එක උඩ උඩින් ගියාම. චොක් ගාලා චොප් වෙලා යනවා. මේ ඔච්චර නිතර වෙලා තියෙන. වෙන මොනවද ඔබ කරගෙන තියෙන්නේ? අන්තිමට මේ මහා දුක්ඛන්දරාවක් විඳලා. කන්න ගියාට පස්සේ කන්න හදාගන්න මේ එක වත්තිගානකට දාගන්න ඕනේ මාළු පිටි 10ක් විතර. එතකොට තමයි හරි කෑම. අර බලන්න කොච්චර විඳවනවද කියලා. ලෝක සම්මතයේ සාර්ථක කෑම කියන්නේ මොකද්ද? බත් ටිකක් දාගෙන වෑංගන 10ක් විතර දාගත්තට පස්සේ අන්න ඒක තමයි පොෂ් කෑම. එහෙම නැත්නම් සල්ලිකාරයෝ නැත්නම් හොඳට තියෙන මිනිස්සු කන්නේ මෙන්න මෙහෙම. ඔන්නෝම තැනකට ගෙනහල්ල ඉවර වෙලා මේ සමාජේ ඊට පස්සේ දැන් මොකද කරන්නේ? අර වෙනුවෙන් දුක් විඳිනවා. අරක හම්බ කරගන්න පින්වලින් දවසින් දවස දුක් විඳිනවා. ඔබ ඒක නිවිද කරන්නේ. අර ගමක ඉන්න ආච්චි අම්මා කෙනෙකුට දින මේ වාසනාවත් ඔබට නැහැනේ. තන හිතලා බලන්නකෝ. සාපේ. ඕක තමයි සාපේ. ඕක විඳවන්නම වෙනවා. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් යන්තම් ඕකෙන් නිදහස් වෙනවා. නැත්තම් බින්දුනේ සාපේට අහු වෙලා ඔය සාපේට විඳව. අද අවුරුදු 60ක් වෙන 60 70ක් වෙන ඒ කාලත් මොකද කරන්නේ? උදේ ඉඳලා රෑ වෙනකම් මහන් දෙනවා බින්දුනේ. ඒක තමයි විදිය. ඇයි? ගත්ත ණය තියනවා ගෙවා ගන්න. දැන් මේ ණය ගෙවන්නේ කවුරු වෙනුවෙන්ද? දැන් අවුරුදු 60ක් 70කුත් වෙලා තවත් තියෙනව ණය ගෙවන්න. දැන් මේ මොකාටද මේ? මේ හිතලා බලන්න අන්තිවන පින්වදිනේ ඔහොම ලෙඩ ඇඳේ ඉඳලා මැරිලා යනවා. අපරාධ නැද්ද ඒ ඒ ඒ මනුෂ්‍ය ජීවිතයේ කියන්නේ? මොකට ගත් එකක්ද? අන්තිමන වෙලා තියෙන දුක් විඳපු එක විතරයි පින්වදිනේ. කෙනෙකුට කියන්නේ එයා කෑවනේ හොඳට. ඔය හොඳට කනවා කියන එකේ තේරුම මොකක්ද? සමබල ආහාර වේලක් කියන එකද හොඳට කනවා කියන්නේ? මොකක්ද හොඳට කනවා කියන එකේ ඩෙෆිනිෂන් එක? ඒ කියන්නේ මට දැන් ඉන්දියාප්ප කන්න ඕන වෙලාවට මට ඉන්දියාප්ප ඕනේ. මට ආප්ප ඕන වෙලාවට ආප්ප ඕනේ කියන එකද? මොකද්ද ඔය කියන හොඳට කනවා කියන්නේ? මේ මේ ලෝකෙින හැම කෙනෙක්ම හොඳට කනවා. කන්න තියෙන කාලා. කෙනෙකු විතරන රස 10ක් එක කන එක තමයි හොඳට කෑම කියලා. ඉතින් ඊට වඩා හිතන්න පුළුවන් රස 20ක් එක කන එක හොඳට කෑම කියලා. එහෙනම් කරන්න දෙන්නේ මොකන්ද? මේ ලෝකෙ තියෙන ඔක්කොම කෑම ජාති ටික ඕඩර් කරගෙන පොඩ කනවා. අන්න එතකොට තමයි කියන්න පුළුවන් මොකද්ද? අද නම් මම හොඳට කෑවා. එහෙනම් මේ මුලාවක් තියෙන බව තේරුම් ගන්න. මේ මුලාවටපත් වෙලා පින්විතනේ දවසින් දවස මහා දුක්ඛ කන්දේකට මුහුණ දෙනවා. ඉතින් මේ සාපෙන් පුළුවන් නම් ගැලවෙන්න. පුළුවන් නම් limit එකක් තියාගන්න. ඔය හරක් ආශ්‍රය කරන එක නතර කරගන්න. මං කිව්වේ හරක් රංචුවට වැටිච්ච හරකෙක් හැමතිස්සෙම දකින්නේ තවත් හරකෙක්ව. එතකොට ඒක මොකද කරන්නේ? ආ අරූ දැන් උඹෑ කිව්වනේ මාත් උඹෑ කියන්නේ. ඔන්න උතන තමයි ඉන්නේ. අර දෙපාරක් උඹෑ කිව්වනම් මාත් දෙපාරක් උඹෑ කියනවානේ. අර ඒකචාරීව හැසිරෙන සිංහ රාජයන්ව පේන්නේ නැහැ. පේන්නේ මර හරක් පැල තමයි. ඉතින් ඒ හරක් වල ඉඳගෙන පින්වතුනි අන්තිමට දන්නේව නැතුව ඔහොම මැරිලා යනවා. ඉතින් ඔන්නෝම හරියාකාරව තේරුම් ගත්ත පිරිසක් තමයි මේ වැවිද්දට යන්නේ. එහෙනම් ඒ පිරිස වැවිද්දට ගියාද පස්සේ පින්වතුනි ආයේ ඒ පිරිසට තියෙන එකම එක දෙයයි කරන්න. ඒ දෙය තමයි ඒ පිරිස කරන්නේ. ඒකයි මම කියන්නේ පින්වතුනි මේ යන්නේ පන්සල් තර කරන්න නෙමෙයි. මේ යන්නේ පන්සල් බාර ගන්න නෙමෙයි. මේ යන පිරිස යනවනම් යන්නේ එකම එක දෙයකට පින්වතුනි ඒ තමයි නිවන් දකින්න. ඔන්න ඔතන්ට එන්න. ඔන්න ඔතන්ට එන්න පින්වතුනි රජවරු සිටුවරුත් ලෑස්තිලා ඉන්නවා. සාස්තුන් වහන්සේගේ කාලේ දැන් මෙන්න මෙහෙම නිකන් හිතලා බලන්න. සාස්තුන් වහන්සේගේ කාලේ රජවරු පැවිදි වුණා. සිටුවරු පැවිදි වුණා. මෙන්න මේක හොඳ පොයින්ට් එකක් ඔබට තේරුම් ගන්න මේ කියන කතාව. දැන් නෑ නේද එහෙමයි. දැන් රජවරු හිතවරු පැවිදි වෙන්නේ නෑ නේද? ඇයි? දැන් පැවිදි වෙන අයගෙන් වැඩි හරියක් මොනවද කරන්නේ? ඔක්කොම නෙමෙයි බොහෝ උතුමෝ ඉන්නවා. වැඩි හරියක් මොකද කරන්නේ? පන්සලකට සීමා වෙලා ඒ පන්සලේ විහාරාධිපතිකම දරන එක නේද? ඉතින් දෙන්නේ. හිතන්නක ලන්ඩන් වල තියෙනවා ඒ මිනිහෙක් ඉන්නවා. ඒ මනුස්සයාට ගෙවල් හතරක් තියෙනවා. වාහන තියාගෙන ලස්සනට ඉන්නවා ඒ මනුස්සයා. දැන් ඒ මනුස්සයා මොකටද මේ විදිහට පැවිදි වෙලා ගිහිල්ලා අර විහාරාධිපතිකමක් ගන්න? අක්කර දෙකේ ඉඳමක මේ චෛත්‍යකුයි නේද? ඈ බෝධියකුයි බණවඩුවකුයි ආවාසිකයකුයි ওই ටික තමයි දැන් ඒ අනියයිද පින්වතුනි මෙහෙම කෙනෙක්. හැබැයි බුදුහමදුරන් කාලේ ගියේයි බුදුහාමුදුරන් කාලේ පැවිදිුනේ පින්වතුනි ඕවට අයිතිවාසිකම් කියන්නේ නෙමෙයි. බුදුහාමුදුරන් කාලේ පැවිදිුනේ නිවන් දකින්න. එයා නිවන් දකින්න එක පින්වතුනි මහා ශ්‍රේෂ්ඨ දෙයක්. මේ වගේ මේ තුට්ටු දෙකේ වැඩ නෙමෙයි ඒවා. එයා යම් ගමනක් ගිය කෙනෙකුට තේරෙනවා මම මේ මම එකතැනෙ නෙදුවන්නේ මේ. මේ කොච්චර කළත් මගේ වෙනසක් නැහැනේ. මම උදේ ඉඳලා රෑ වෙනකම් වැඩ කරනවා, රෑට ටීවී එක බලලා නිදා ගන්නවා, ආයෙ උදේ ඉඳලා රෑ වෙනකම් වැඩ කරනවා, රෑට ටීවී එක බලලා නිදා ගන්නවා, සිකුරාදාට කොහොම හරි වෙට් කරගන්නවා පාටිය. ඊට පස්සේ ටිකක් පාඩියෙදි ගිහලා ඉඳගෙන හෙන්දුරාගේ ටිකක් දවල් වෙනකන් නිදා ගන්නවා. ඊට පස්සේ ටීවී එක බලනවා. ආයේ ෂොපින් පොඩ්ඩක් යනවා. ආයේ රෑට ටීවී එක බලනවා නිදා ගන්නවා. සීගල බලන්න කොහොමද ජීවිතේ? ඔය ජීවිතේ බින්බෑගේ කරලා දාන්න බැරි කුණුකොලට මෙච්චරවා ගෙනාවු ජීවිතේ. මේ මහ දුක්ඛ කන්දයක් විතරනේ. කාලයෙන් ඉන්න ඔච්චරයි. මෙන්න මේව පොඩ්ඩ හිතන බලන්න සිංහදෙන මේව හිතන්න කියන්නේ. හැබැයි මම මේ ඇත්තට මම මේ බණ කියන හැම මොහොතකම මම කියන්නේ මේ කාරණාව. මම මේ කතා කරන්නේ නිවන් දකින්න ගැන විතරයි. මම බණ කියන්නේ මේ දවස්වල නිවන් දකින්න ඕනේ ඇති විතරයි. ඒක නිසා නිවන් දකින්න ඕනේ නැති කෙනෙක් මේ එකක්වත් ගන්න එපා ඔක්කොම හේතුඩින් අරලා දාන්න. ජීව හෝ පැවිදි වෙනගෙන නිවන් දකින්න ආයෙ තමයි මම මේ කියන්නේ. එහෙම නැත්තම් ගැලපෙන්නේ ඒකයි. දැන් මං කිව්වොත් එහෙම දැන් මම ගිය සතියේ කිව්වා තමන්ගේ ජීවිතේ විනාශ තරුණයෙට තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න එපා දරුවෝ හදලා. දැන් කොහොමද සාමාන්‍ය පුතග්ජනෙක් එහෙම අහන් හිටියාන? පට්ට වතුරු වරි නේ. මම මේ කියන්නේ පින්වතුනි නිවන් දකින්න ආයෙට. දැන් නිවන් දකින්න ළමයි ළමයි නරිනවද? අන්න ඒක නිසා අනිත් අය හදලා. හදලා මොකද කරන්නේ? 10 දෙනෙක් විතර හදලා දෙන්නෙක් සාසනෙට දීපල්ලා. දුක් විඳින්න ඕනේ කාලේට දුක් විඳින්න ඕනේ තරම් ඉඩ අවකාශ අපි හදලා තියෙනවා. අපි නෙමෙයි රැදිලා ඉහෙලා තියෙනවා. Tamande එක කරගන්න පුළුවන්. දරු දුක දන්නේ නැත්තම් කරන්න තියෙන්නේ මොකද්ද? ඉක්මන දරුවෙක් හදාගන්න. එතකොට දරුවෝ කියන්නේ මොකද්ද කියලා තේරෙයි. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට ඉතින් සාසනයේ වැඩ කටයුතු කරලා ඉවරයි. එතනින් එහාට. දරුවා කසාද බදලා උංගෙ දරුවෝ කසාද බදලා ඉවරනකම් ඒක ඉවරයි. ඉතින් ඕ යන දන නිසා තමයි පින්වතුනි අපි ඔබ මේ නිවන් දකින්න ඇයිද කියන්නේ මොකද්ද? නිවන් දකින්න අදහසක් තියෙනවා නම් ධර්මයේ තේරෙනකම් පොඩ්ඩක් ප්‍රමාද කරපාලා කියලා. දරුවෝ හඳන එක. දැන් නිවන් දකින්න අදහසක් තියෙනවා නම් බුදුහාඳුර ගැන හලවත් නැත්තා ඉතින් කරන්න දෙයක් නැහැ. මේ ධර්මයේ ඇහිලා යමක් තේරුණා නම් හත් දෙයියනේ අපි මේ මොන මෝඩ මුලාවකද මේ ඉන්නේ. ලෝක සත්‍යය දෙන ගිනිගෙඩි ගිලගිල උදේ ඉඳලා රෑ වෙනකන් ඒව ගැන හොය හොය යන ගමනක් නෙමේ තියෙන්නේ. දැන් මේ ඉස්සරහට තව ටිකක් තේරේ දැන් මම මේව පැහැදිලි කරලා කියද්දි. එහෙම ගමනක් නෙමේ තියෙන්නේ. මේ ගමන අපි යනවට වඩා හොඳ නැද්ද මෙතනින් නිදහස් වෙන එක? ඔන්නෝම බින්දු මාත්‍රයක් හරි හිතීච්ච කෙනෙක් ඉන්නවා නම් මම කියන්නේ කහාද බැඳනනම් කහාද බැඳේ නැත්තම් මොකද්ද කරන්න දෙන්නේ? කහාද ප්‍රමාද කරහල්ලා. කහාද බැඳලා නම් දරුව හදන එක ප්‍රමාද කරන්න. ප්‍රමාද කරන්න කිව්වේ දැන් බයින ගන්නෑ නේද? ප්‍රමාද කරන්න කියලානේ කිව්වේ. ඇයි? තින්ගොතේ දරුව බරදහම තේරුනොත් මොකද වෙන්නේ? අපරාධ නේද? මේ අපේ මහත්තුරු මොනවරු ඉන්නවා තේරෙනකොට දරුවෝ හම්බ වෙලා දැන් මොකද කරන්නේ? දැන් යම් කාල සීමාවක් යනකම් හිර වෙලා නේද? දැන් ඉතින් ඒ කටයුත්ත පොඩ්ඩ කර නවත්තන්න වෙනවා. එහෙම වෙච්ච අය ඕන තරම් ඉන්නවා. ඉතින් එහෙම වෙච්ච අය ඉන්න නිසා තමයි පින්වතුනි මම කියන්නේ ප්‍රමාද කරන්න පොඩ්ඩක්. හැබැයි ප්‍රමාද කරලා මොකද්ද කරන්න තියෙන්නේ? යුසුරුව මේ ධර්මයේ හැසිරෙන්න ඒ කාන්තේම නිවන් දකින්න පුළුවන්. අත් මේක ඒ කාන්තේම මාර්ගඵලයන් තියෙනවා. ඒකයි අහන්න දෙයක් නැහැ පින්වතුනි. අරහතුන් වහන්සේලා බිහි වෙනවාමයි බිහි වෙලා තියෙනවා. අරහතුන් වහන්සේලා නැතුව හිටියේ නැහැ ලංකාව. එකේ කාලයට ඕනේ විදිහට පින්වතුනි අරහතුන් වහන්සේලා අතුගාලා දාන්න බෑ මේ සම්බුද්ධ ශාසනය. යම් දවසක මාර්ගඵල ලාභාසනෙ නැහැ කියන එක. එදහම් මාර්ගඵල ලාභි උතුම ඉන්නවා. මලියදේව මහරහතන් වහන්සේ නෙමෙයි අවසාන රහතන් වහන්සේ. ඊට පස්සේ ඕනතරම් මහරහතන් වහන්සේලා බිහි වුණා. මේ වෙලාවත් මහරහතන් වහන්සේලා ජීවතුන් අතර ඉන්නවා. ඉදිරියේදීත් බිහි වෙනවා. ඉදිරියේදී දහස් ගණනින් බිහි වෙනවා. ඒ කාන්තෙම වෙනවා මේවා. ඒක උතුමෙක් වෙන්න උත්සාහ කරන්න. ඒ උතුමෙක් වෙලා පින්වතුනි මේ වවගමන ගෙලවර කරගන්න. මහ විනාශයක් වෙන්න යන්නේ මේ. මම නම් පණ බයේ ඉන්නේ ඇත්තටම කියනවා. ඒකයි පින්වතුනි හැම මොහොතක්ම උත්සාහ කරන්නේ මේක තේරුම් ගන්න. ඔබගේ පණ කොයි මොහොත නැති වෙලා යයිද දන්නේ නැහැ. අපි යන්නේ හිතාගෙන හිටියන බව ඊළඟ අවුරුදු තව අවුරුදු දෙකකින් විතර මේ මොහක් හරි එකක් කරනවා කියලා. ඔය උඩට ගත්ත හුස්ම පල්ලෙහාට යයිද කියලා කොහොමද දන්නේ? ඔය බයලොජි වල කරලා තියෙනවා නම් මේ ඇඟ කියන්නේ මොකද්ද කියලා අනුමතරනේ දන්නවනේ. මේ එක නහරයක් නේද පුපුරන්න ඕනේ ඔය ඔක්කොම වැහැලිට ගියන්න. මේ පොඩි නහරකින් පුළුවන් කියන ඔක්කොම කරන්න. ඔබ පාරේ යනවා වාහන කොච්චර ඔබ ඉස්සරහ යනවද? ඊළඟට තට්ටු ගෙවල් වල මොන තරම් දේවල් හදනවද? එක මිනිහෙක් මේ මම දැක්ක එක වැඩසටහනක තියෙනවා. එක මිනිහෙක් ඉන්නවා පාරක් අයිනේ. එතන තියෙන බිල්ලිමේ උඩේ තට්ටුවක. බාසුන් මහල වගේක් වැඩ කරනවා. එක මිනිහෙක් මේ යකඩ කූරු හයක් විතර අරගෙන යනකොට ඒ මිනිහා කකුල පැරිලා වැටෙනවා. එක යකඩ කූරක් වීසිනවා වහලේ උඩට. ඒ වහලෙන් අනිත් වහලට වැල්ල, ඒ වහලෙන් අනිත් වහලට වැල්ල කෙලින්ම අර මිනිහාගේ බෙල්ල අරහා යනවා. ඉවරයි. මේ ඇත්ත දේවල්. මේ වල සතහනේ ඇත්ත මිනිස්සු ඇත්තට මැරිච්ච විදි වෙන්නන්නේ. මේ කොහොමද? නෑ ඔබ ඔබගේ ජීවිත ගැන මොන තරම් විශ්වාසකින්ද ඉන්නේ? මේ විතර බලන්න මේ මනුස්ස ජීවිතයක් මේ බොහොම මේ තත්තර ගානේ ඉවරයි. ඊළඟට සතෙක් වුණොත් අපි කතා කරන්නේ නැහැ 얘ගෙන. චත්ත ක්ලෝස් ඔබගේ. ඔබ මැරිච්ච ගමන් ඔබ ගැන ආයි අපි කතා කරන්නේ නැහැ. ඇයි? දැන් ඔබ ලක් වෙලා ඉන්නේ අපි මොනවදද? උපේක්ෂාවට. දැන් ඉතින් ඔබ උපේක්ෂාවට ලක් වෙච්ච කෙනෙක්. බොහොම අනුකම්පාසහගතයි. දැන් ඉතින් ඔබට තියෙන විඳවල එන්න. ආයිකවද හරි දවසක මනුසත්ව ලැබුණොත් කවද හරි දවසක ඒ කියන්නේ මොකද්ද අනන්ත කල්ප කාලාන්තරයකට පස්සේ ආයි මනුසත්ව ලැබෙයි ඒ ලැබුණොත් ඒ කාලේ බුද්ධ ශාසනය තිබුණොත් ඔන්න මොනව හරි ටිකක් කරගත්තා ඒක ඉතින් මෙන්න මේ කර්ම කාරණා පිළිබඳව හොඳට තේරුම් ගන්න ඔබ මේ හිටියන මේ මං මැරෙන්නේ මං කොහේ මැරෙන්නේ මට තාම අවුරුදු 28යි මට තාම අවුරුදු 25යි මොකද මං මැරෙන්නේ මැරේ නාච්චි අම්මගේ වාසයට යන්නේ නැහැ මේ ආච්චි අම්මේ කිනෝනේ ගාර යකඩ පුරන්න මැරෙන්න බොහොම දරුණු අඩියක ඉන්නේ මේ මරණය කියන එක ගැන නම් පින්වදෙනි තව ටිකක් හිතන්න තව ටිකක් හිතන්න තව තවත් පුළුවන් තරම් මරණය කියන එක ගැන හිතන්න ඒ හිතනකොට පින්වදෙනි ඔබට තේරෙයි හරි දැන් මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා ඔබට පිළිකාවක් තියෙන බව වෛද්‍යවරු හොයාගන්නවා කියලා තව සතියයි ජීවත් වෙන්නේ කියලා ඔබ ගන්න අවංක තීරණයක් ඔබ මොකද එතනින් එහාට කරන්නේ? ඔබ බෞද්ධයෙක් නේ. මොන එකෙක් නම් කියයි මට පොඩ්ඩක් හනන කාලා ඇඳලා ලස්සනට ඉන්න ඕනේ මේ ටිකේ. ඈ පොඩ්ඩක් මේ මියුසික් ටිකක් එහෙම දාලා මට ඒක දී කරලා දීපන් කියලා කියයි. ඔබ බෞද්ධෙන් නම් ඔබ මොකද කරන්නේ? තව හිතා ගන්න පිළිඳන. ඔබ බෞද්ධෙන් නම් ඔබට කරන්න දෙයක් ඉතුරු වෙලා තියෙනව නේද? ඉතින් ඒ දේ කරගන්න. ඔබට පිළිකාවක් හැදලා තියෙන්නේ තව එක තප්පරයකම ජීවත් වෙන්නේ. එහෙනම් ඒ තප්පරේ තුනතුනි ගොඩ නගන්න නෙමෙයි. ඒ තප්පරේ උත්සාහ කරන්න පිළිඳින යථාර්ථයේ තේරුම් අරගන්න මේ ලෝකේ තියෙන. නිකම් මැරිලා කාල කන්නි වෙන්න එපා. ඔබගේ මරණය දක්වා විතරයි අපි මේ කතා කරන්නේ. එතනින් එහෙම කතා කරලා වැඩක් නැහැ පින්වතුනි. මම ඔබට කියලා දෙනවා പ്രേත අසුර පුදුම දුකක් විඳින්නේ. එහෙනම් ආය අර නිවිසත්ව ගැන මොන කතාද අර අපායින්. මේ ඔබ කොහොතන මේ ප්‍රශ්නේ තියෙනවා. මේ කතා කරන මට තියෙනවා ඔක්කොටම වඩා ඒක. මරණය ගැන මහා දරුණ බියක් ඇති වෙනවා මම කටයුතු කරන්නේ. ඒ බිය කොච්චරද කියලා කියන්න බෑ. කකුලක් කඩලා ගියා. සඳහනම අබ්බගතයක් වුණා. ජීවිත තිබ්බට වැඩක් නෑ බින්වතුනි. ඒ සාස්ත්‍රය මහන්සේගේ චීවරය බවට ගන්න බෑනේ. අබ්බගතේ වැඩි කරන්නේ නෑනේ. හිතා ගන්න බැරි තරම් මහා දරුණ අධියක ඉන්නේ. එතකොට කෙනෙකුට ඉතින් මෙච්චර කල් ඔබ තේරුම් නැද්ද මැරෙනවා කියන්නේ? නෑ. නෑ, ඒක තමයි ඇත්ත. මැරෙනවා කියලා තේරුන්නේ නැහැ. හිතන් හිටියමක් වෙනවා කියලාද? ජීවත් වෙනවා කියලා. මේ මලයන් කොච්චර ගියද? ඔන්න ඕක තමයි මේ ධර්මාභෝධයත් එක තමයි හතර පෙර නිමිත්ත තියෙන වැදගත්කම තේරෙන්නේ. මලයන් කොච්චරද තරම් ගහලා තියනවද? කොල්ලොත් එක ගිහිල්ලා. දහස් තුනක් නම් අඩුම තරමේදී මරනවා. මේ මිනිය දකින්නවා. මේ අපි හිතන්නේ මොකද්ද? ඒ බරන් ආතන්නේ මැරෙන්නේ. අපි මැරෙන්නේ නෑ. ඒ බරන් ආත මැරුණා. හරි. අපි මැරෙන්නේ නෑ. අපි මොකටද මැරෙන්නේ? අපි කොහොමද මැරෙන්නේ? එහෙම හරියන්නේ. අපි මැරිලා. තව ගොත්න කතාවද වෙලවත් නෑ. ළමයි හදවත් නෑ. ළමයි හද ඒව වල්ලත් නෑ. එහෙනම් මැරෙන්න විදිහක් නෑනේ. ඒව තමයි හිතෙන්නේ. මරිච්ච කාලා දැන් මොනවද හිතනවා ඇත්තේ? ඔය තරුණ දරුවෝ ඉන්නේ මරින්නේ ඩොග් ගාලා මරනවා. ආයේ මොනවද? හෙල්මට් නැතුව යනවා ලංකාවේ. එක ලයිට් කනුවයි. පාස් කරන්නේ. ඔළුවේ ලයිට් කනුවයි. කාලකන්නේ ජීවිත අපරාධේ. මනුස්ස අත්බැවක්. මේවල මනුස්ස අත්බැවක් කියන එක මහ වටිනවා. මේවා තව තව තේරුම් ගන්න වෙනුනේ මේවා තේරුම් ගන්නකොට පිංගදෙනි ඔබට හිතෙනවා මම මොකද්ද කළ යුත්තේ අංක එකට. දරුවෝ ඉන්නව ප්‍රශ්නයක් කරගන්න එපා මේක. ඒ දරුවන්ට යුතුයකම කරන්න. මම මේ දරුවට ගැන යුතුයකම ගැනවත් දරුවා ගැනවත් නෙමෙයි කතා කරන්නේ. මම කතා කරන්නේ ඔබ ගැන. ඔබට මොකද්ද මේ වෙන්නේ යන්නේ? ඔබ යුතුයකම ඔක්කොම කළා. හරි. මම කියන්නේ. යුතුයකම ඔක්කොම කළා. ඔබ කැමතිද අපාගත වෙන්න? මොන කරුණියක්ද එහෙනම්? දැන් ඔබට මොනවාද ඔබට කැමති જાතිය උපදින්න? නැටි මෝල්ලු නම් ඉන්නවා එහෙම හිතාගෙන. සමහර නැටි මෝල්ලු ඉන්නවා මම මගේ පවුලට හරි ආදරේ. එහෙනම් මේ පවුල මට ඊළඟ එකෙත් ලැබෙනවා. ඒගොල්ලොත් එක තමයි මං ඉන්නේ. සමහර ලැබි. පවුලම පෙරේත වුණොත් එහෙනම් පෙරේත පවුලක් ඉදිරියට ලැබි. එහෙම නැත්නම් පවුලට ඔය දඩාවෙද යන බල්ලෙක් දැකලා අනේ අම්මේ අර බල්ලා මට ඕනෙමයි කියලා ළමයා උඩ පැන පැන ගෑ ගහයි. නෑ ඒ බල්ලාම ඕනෙමට කියලා. හරි. යල පෙන්නෙත ඊට පස්සේ අරගෙන එනවා. අරගෙන ආයෙ මොකද කරන්නේ? ඒ මේ තාත්තා මම මැරිච්ච තාත්තා මේ. දැන් බල්ල වෙලා. සංසාරය කියලා කියන්නේ මේ වෙන්නේ මහ විඥාවක්. කෙනෙකුට හිතන්න පුළුවන් මොකද සංසාරෙදි මෙච්චරයි තියෙන්නේ. අන්න අන්න හරි. ඔක්කොම විසඳුනා. හිමිතර දීමක් නැහැ නේද? ඇයි? මෙච්චරයි තියෙන්නේ. ආයි මේකෙන් පස්සේ මැරෙන්නේ මේ මේ මැරිලා ඉපදිනවා කියන එකක් නැහැ. මේ මේ මොනවා දෙවියන් වහන්සේ පහල කළා. දෙවියන් වහන්සේ මැව්වා දැන් දෙවියන් වහන්සේ ගත්තා. ඉවරයි. ඔතනින් ඔක්කොම ඉවරයි කියලා හිතාගත්තාද ඔන්න හිතේ නිදහසේ හිටිය හැකි. හැබැයි වැඩේ තියෙන්නේ මොකද්ද? හිතේ නිදහසේ හිටිය කියලා එකක් නැහැ. වෙන්න තියෙන දේ වෙනවා. ඔබ දැනගත්තත් නැතත් පිළිකාවක් හැදෙනව නම් හැදෙන්න බැරිද? හැදෙනවා. ඊළඟට මේ සබාධම කියන එක එහෙම සිද්ධ වෙනවා. ඔබ ගාව තියෙන කුප්පිය. ඔබ දන්නේ නැහැ මේකේ වහ තියෙන්නේ කියලා. තව කෙනෙක් දන්නවා ඒකේ වහ තියෙන්නේ කියලා. ඔබ මේ කුප්පිය බොනෝ තිබහයි කියලා. දැන් ඔබ මැරෙන බව දැනගෙනද බොන්නේ? නැහැ. හැබැයි බිව්වොත් මොකද වෙන්නේ? මැරෙනවා. වැඩි ඉවරයි. එහෙනම් ඒක තමයි සබාධම. එහෙනම් ඔබ මේක දැනගෙන ගියත් නොවේනියත් පින්වතුනි වෙන්න තියෙන ටික ගන්නට වෙනවා. ඔබට තියෙන මොකද ඒ ටික විඳගෙන යන්න. ඉතින් මේ කරුමෙන් මුණ දෙන්නේ නැතුව මනුස්සයෙක්නේ ඔබ හිතන්න පුළුවන්නේ. අන්න ඒක නිසයි කියන්නේ. තිරිගෙනෙක් වුණාට පස්සේ හිතන්න බැරි නිසා ඒවට කියන්නේ නැහැ මොකද. කන ටිකක් දෙන්න පුළුවන් නම් කන ටිකක් දීලා හද නැතු ඉන්නවා. ඔබ මනුස්සයෙක්නේ. මනුස්සයෙක් නම් ඔබ දැනගන්න ඕනේ පළවෙනි කාරණාව තමයි තියෙන්නේ මේ පණ කෙන්ද කොයි මොහොතේයිද දන්නේ. අන්න ඒක තදින්ම ඔළුවට තියාගන්න. මේ පණ කෙන්ද කොයි මොහොත ගැළවිලා යයිද දන්නේ. එහෙනම් ඔබට මම කිව්වේ ඒකද? ඔබට පිළිකාවක් එහෙම හැදෙන්න හැදිලා නම් දැන් තියෙන තව සති දෙකයි නම් තියෙන ජීවත් වෙන්න. අපි හිතමුකෝ එන්ගේජ් වෙලා ඉන්න ජෝඩුවක්. දැන් මොකද කරන්නේ? දැන් කහාද බඳින්න තව ඊළඟ අවුරුද්දයි මාස ගානකින් කහාද බඳිනවා කියලා හිතන්නකෝ. දැන් එහෙම දැන් ප්ලෑන් කරගෙන යනවා. එක පාට එනවා නෝනට හරි මහත්තයාට හරි ඔන්න දැන් මොනවද? පිළිකාව. තව සති දෙකයි ජීවත් වෙන්න කියලා. එහෙනම් පැනපු ගමන් කියනවාද? ඔක්කොම දැන් ගේනවනේ ඉස්සරහට. අවුරුදු ගහමාරන්න නම් බලන් ඉන්න බෑ. ඇයි? තව හති දෙකයි තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? වාහ වාහ රේස්ටාර් කරගෙන ගිහලා අපිට හොයලා බලමු. tangala වෙරින් එක ෆෑන් කරන්න. නෑ වෙරින් එක ගමුට අංගාල. එහෙම පුළුවන්. ඔය ඔක්කොම ප්ලෑන් කරන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි වෙයි කියලා හීන දකින්න එපා. උනුත් හරි. ඇයි මං එහෙම කියන්නේ? පින්වතුනි හේතුන්ගෙන් හටගත්ත දේවල් මේ ඔක්කොම. දැන් මෙහෙම හිතන්න. ඔන්න කවුරු හරි එනවා මේ ලන්ඩන් වලට. අපි ළමු ගෙදරක එක්කෙනෙක් එනවා ලන්ඩන් වලට. එයා ආවට පස්සේ එයා ලන්ඩන් වලට ඇවිදilla. එයා කියනවා බාප්පගේ පුතාව මං ගන්නම් අම්මේ. නැත්නම් බාප්පනේ කියනවා බාප්පේ මම මල්ලිව ගන්නම් ලන්ඩන් වලට. එතකොට ඒ වෙලාවේ එයාගේ හිතට ආපු දේ එයා කිව්වා මං ගන්න මල්ලිව ගන්නම් කියලා. ඊට පස්සේ දැන් අර මල්ලිය ගන්නම් කියලා කිව්වනේ දැන් බාප්පට. දැන් බාප්ප හදනවා එතනින් එහාට. මොනවද හදන්නේ? මාලිගාව ගොඩනගා ගන්නවා. පුතා 2009 යනවා. පුතා ගියාට පස්සේ ඌ මොනවද කියලා දූත් යනවා. ඊට පස්සේ එහෙම කරලා අපි තට්ටු තුනේ ගේ ගන්නවා. අපි ගන්නවා වාහනේ වාහන දෙකක් එහෙම ගන්නවා. එහෙම අරගෙන මුදුනා වගේ ඉන්නවා. දැන් ඔන්නෝම හදාගෙන ඔය හැදිච්ච මානසිකත්වයේ ඉඳලා ඒ මිනිස්සයා ඒ වෙනකොට ජීවත් වෙන්නේ ඔය මානසිකත්වයෙන් තමයි. ඊට පස්සේ එකපාරට මොකද වෙන්නේ? අර මෙහි ආපු එක මේ වීසා රිජෙක්ට් වෙලා ඌ ලංකාවට යනවා. දැන් මොකද වෙන්නේ? මේනේ ඔක්කොම අහසේ හදපු මාලිගා නෙමෙයිද? එකක් එකක් එකක් එකක් ගානේ අහසේ හදාගෙන ගිය මාලිගා ඔය ඔක්කොම තියෙන්නේ. මේ වේවල් නෙමෙයි. මේ හේතුන්ගෙන් නේද ඔක්කොම හටගෙන තියෙන්නේ. හේතු ටිකකින් හටගත්තේක යට හේතු අයින් කරගම මොකද වෙන්නේ? දැන් ඔබ එහෙම සෙල්ලම් කළා නැද්ද? ආවෙදම ගඩොල් ගැඩ ටිකක් උඩට උඩට තියාගෙන යනවා. යට ගඩොල් ඇද්ද ගමන් මොකද වෙන්නේ? කොහේද පවත්මක් තියෙන්නේ ඉතුරු ටිකට? ඒ ඔක්කොම සරබලාංගල වැටෙනවා. ඉතින් ඔය ටිකනේ පින්වතුනි ජීවිතේ වෙන්නේ මේ ඔක්කොම හේතු වලින් හටගන්නේ. ඔබට මේ රටේ වීසා එකක් ලැබෙනවා කියන එක තීරණය වෙන්නේ ඔබගේ කැමැත්තට අනුවද? නිකන් හිතන්න මේ රටේ ඔබට වීසා එකක් ලැබෙනවා කියන එක තීරණය වෙන්නේ ඔබේ කැමැත්තට අනුවද? නෑ. හේතු ප්‍රකෝටි ගන්න සකස් වෙලා එහෙනම් හේතු ප්‍රකෝටි ගානකින් මේ රටේ වීසක ලැබෙනවා. ලැබෙන්න තියෙන්නේ. වීසක ලැබුණාට පස්සේ කරන වැඩේ තවත් හේතු ප්‍රකෝටි ගාන. ඊට පස්සේ තියෙන හේතු එක තවත් හේතු ප්‍රකෝටි ගාන. එහෙනම් මේ හේතු ප්‍රකෝටි ගාන තියෙන දෙයක් නේද මේ කතා කරන්නේ වෙයි කියලා හිතාගෙන. මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්නකෝ. මෙතනනේ යථාර්ථය තියෙන්නේ. මේ ශාස්ත්‍රුන් වහන්සේගේ දහම හේතුඵල දහම. මේ දහම හරියට තේරුම් ගත්තනම් ඔය අනිත්‍ය කියන දේ වැටහෙනවා. අනිත්‍ය කියන දේ වැටුණා නම් දුක්ඛ වැටහෙනවා. දුක්ඛ කියන එක වැටුණා නම් චතුරාර්ය සත්‍ය තේරෙනවා. චතුරාර්ය සත්‍ය වැටහෙච්ච කෙනාට නිවන් දැක ගන්න පුළුවන්. අනිත්‍ය වටහ ගන්න නම් වටහ ගන්නනේ ප්‍රධානම දේ තමයි පින්වතුනි ඔය කියපු මොකද්ද? හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම තේරුම් ගන්න හොඳට. මේ ඔක්කොම හේතුන්ගෙන් හැදිලා නෙමෙයිද තියෙන්නේ? ඔබ එකින් එක වටහ ගන්න තේරුම් ගන්න. හේතුන්ගෙන් නෙමෙයිද මේ ඔක්කොම හැදිලා තියෙන්නේ? ඔබ මේ රහණ ආවේ හේතු ටිකක් ගැලපීලා නෙමෙයිද? මේ ලොකු ඒවා හිතන්නකො පස්සේ අපි එමුද මං එනවා රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඒවට එනවා. ඒවට එන්න කලින් මම මේ ඔබට පෙන්නන්නේ එක එකක් මේ හේතුන්ගෙන් හැදිච්ච හැටි. ඔබ අද මේ රහණ ආවේ හේතුන්ගෙන් හැදිච්ච ක්‍රම වේදවල නෙමෙයිද? නැත්තම් ඔබ කැමති වුණා ඒ ඩොක්කල මෙහෙ පහල වුණාද? මේ ඇප්ලිකේෂන් ෆෝම් එකක් දාගෙන අතෙන්ට ගියේ නැද්ද? මෙතෙන්ට ගියේ නැද්ද? ඈ ඒ දැන් ඔක්කොම සීල් ගහගත්තේ නැද්ද? ඈ එක සීල්යක් හරි ගහන්න බෑ කිව්වනම් මොකද වෙන්නේ? මෙඩිකල් ටෙස්ට් එක ෆේල් වුණා නම් මොකද වෙන්නේ? එන එකක් එකක් නෑර හරි ගිහිල්ලා හරි ගිහිල්ලා හරි ගිහිල්ලා හරි ගිහිල්ලා හරි ගිහිල්ලා හරි ගිහිල්ලා ඔය ඔක්කොම හරි ගිය නිසා නේද පින්වතුනි අද ඔය මේරට ඉන්නේ. මේරට ආව පළවෙනි දවසේ ගැන සීපත් කළා බලන්න. එන ඒ අවස්ථාව උදා වුණේ අර මහා හේතු දෙකක් හරස් එකට සකස් වෙච්ච නිසා නේද? ඉතින් ඔබ හිතනවද පින්වතුනි ඔබගේ කැමැත්ත නිසා මේ හේතු සකස් වුණේ කියලා? ඔන්නේ මෝඩ තීරණෙන් අයින් වෙන්නනේ තියෙන්නේ. ඇත්ත තේරුම් ගන්නකෝ. ඇත්ත තේරුම් ගන්න. එතකොට හරියනවා. ආයේ මේ අමුතේ වහන්න දෙයක් නෙමෙයි මේ කියන්නේ. මේ බොරුවක් තියෙනවා ඒක වහන්න. අර කේස් කතයි කේස් ගන්නයි කේස් පිළිකුලයි. ඒ කියන්නේ මොකද්ද? සුවඳ හැමන කේස්. ඇයි හොඳට සුවඳ හේම්ප එකක් දාලා නැහැම ගන්නයිද? ගන්නේ නැ මිනිස්සු කොහෙ කතාද බඳින්? කේස් ගන්නද නැහැ. එහෙනම් මේ ආනේ කේස් මේ කේස් ගන්නයි කියලා වහන්නේ නැප්පා. ඒක නෙමෙයි බුදුදහම කියන්නේ. ඊයාවේ මහත්යෙන් මගෙන් ඇහුවා. ලස්සන කෙල්ලෙක් පාර යනකොට දැක්කහම අපි හිතන්න ඕනේ මේ උදාහරණයක් ඇහුවේ. හිතන්න ඕනේ මේ ජරා වලින් හැදිලා තියෙන්නේ. මේ කුණු වෙලා යනවා ඉතින් මේ වැඩක් නැහැනේ. මේක මේ මහ ජරාවක් නේ කියලා හිතන්න ඕනේ කියලා. එහෙම තමයි වැඩි හරියක් උගන්වන්නේ. පින්වතුනි බුදුදහම එහෙම එකක් නෑ. එහෙම කිව්වොත් බුදුදහම වැරදි නේද? රෝසමලක් පෙන්නලා මේ රෝසමල කක ගොඩක් ඉදිරි හිටහම ඒ බුදුදහමද? බුදුදහම කියන්නේ යථාර්ථයනේ. ඒ යථාර්ථය නේ මං ඇහුවා ඒ මහත්යගෙන්. මහත්ය එහෙනම් මෙහෙම හිතලා බලන්න. ඒක මේනම් බුදුහාමුදුරුවෝ නිවන් දකින්න ඉගන්නේ. දිව්‍ය ලෝකෙ ඉන්න අය නිවන් දැකලා හමාරයි නේද? දැන් දිව්‍ය ලෝකින දෙවිවරුන්ට මේ ඇට සැකිලි කොච්චර තියෙනවද? ඇට කොච්චර තියෙනවද? නහර කොච්චර තියෙනවද? හන්දි කොච්චර තියෙනවද? ඈ? ලේ පයින් කීයක් තියෙනවද? එහෙනම් ඒකට නිවන් දකින්න වෙන්නේ නැහැ නේද? ඕක නෙමෙයි කම නේද? හේතුඵල ධර්ම. අනිච්ච. හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම හරියට තේරුම් ගන්න මම ඔය ටික විග්‍රහ කරන්න මගේ මහත්මයාට පෑවගෙන පෑ එකම ආරම්භ විතර විග්‍රහ කළා ඒක. හේතුඵල ධර්ම හරියට දැනගත්තා නම් පින්වදින මේ නිවන් දකින්න මේ ධර්ම තේරෙන්න යන කාලේ හරි සුළු දෙයක්. මේ අද අපි සව සතියකින් අහලා බඳිමුගේ හිතපায়ে පැවිද්දට එනවා පින්වදින ඉස්සරහට බලන්නක නැද්ද කියලා. මේක තේරෙන්න විතරයි ඕනේ. මම මේ අපේ මහත්තුරුන්ට දෙන්නවා. ඒක මේ රටේ හදපු කතාවක යන වැඩ. ඒ රටේ රජුරවන්ට වසියක් දීලා වසී ගුරු ගමක් කරනවා. යක්ෂණියක් ඒ රටේ රජුරවණ්ඩේ ඒ යක්ෂණියව පේන්නේ තනිකරම ලස්සන කුමාරිකාවක් විදියට. ඕකම තමයි වෙලා තියෙන්නේ. ඒ යක්ෂණිය කන්නේ තනිකර අසුචි. කන වෙලද්ද වැක්කේනවා කෙලෙහෙම. ඇඟ උරාම ගෙඩි ගෙඩි දාලා හරි විරූපී දත් ඉස්සරහට ඇවිදින්න මහා විරූපී ගෑණියක්. රජුරවණ්ඩේ පේන්නේ මහා සුරූපිනියක් වගේ. රජුරෝ ඉඹිනවා. ඒ විනෝණ ඉබල මේ මූණ ගන්නකොට මූණේ අර මේ කෙල තලිය කෙල නෙමෙයි අර ඒ යක්ෂණියකින් එන ඕජාව ඇලිලා එනවා. රජුගෙන පුදුම සුවනක් මට ඔබ ගාව එන්නේ කියලා. ඒක තමයි යථාර්ථය. ඊළඟට එක මොහොතක් කියනවා පින්වතුනි, අර අර රජ්ජුරෝ අර වහී බන්ධනේ නිදහස් වෙන මොහොත. නිදහස් වෙච්ච ගමන් මොකද කරන්නේ? ඕකේ දැන් මරහන් කියලා කියනවා. පොඩ්ඩක් හිතහංගෝ, මං ඉතින් මේ කරපේ කාණේ තව දවසක් ඉඳලා මරමුකො. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ කොහොමද? දැන් මරහන් ඕක. තප්පර ගාන යන්නේ. ඒනම් පින්වතුනි, ඔබගේ වහී ගුරුකමෙන් බේත තමයි මම මේ කරන්නේ. අඩු වැඩි වශයෙන් මේ වහී ගුරුකමට අහු වෙලා ඉන්නේ. ඒක නිසා ලෝකයේ දහ ජරා ඔක්කොම හරි සුන්දරව හරි ලස්සනට පේනවා. පෙනි පෙනි දුක් විඳිනවා. හැබැයි මේ සද්ධර්මයේ කියන එක යම් මොහොතක මුණගැහිච්ච ගමන්, ඒ සද්ධර්මයේ ගැන මහා ආශ්චර්යයක් ඇති වෙච්ච ගමන් පින්වතුනි හිත ඇතුලේ මොකද වෙන්නේ? වහී ගුරුකමට බේත අහු වෙනවා. බේත වෙදිච්ච ගමන් ඔක්කොම බේන්න පටන් ගන්නවා යථාර්ථවත්. මේක යථාර්ථවත් දැකපු කෙනෙකුට පින්වතුනි මේක තුල තවදුරටත් ඉන්න බෑ. ඒක නා වහාම මෙතනින් අයින් වෙනවා. එහෙනම් ඉස්සරහට වෙඩින් හෝල් බුක් කරමු. කරහද වඳින්න බලාගෙන ඉන්න. ඊයේ කරහද වැදපොය සමාහලාලේ මේ ලෑස්ති කරලා තියෙනවා මේ මේ ගෙදරක මේ ඊළඟට මොකද හෝම් කමින් එක? හෝම් කමින් එකට නෙමෙයි ගෙලින්ම ඊළඟ වැඩි දිනනවා. ඔය මට්ටමක් ලංකාවේ උදා වෙනවාමයි. එහෙම වෙනවා පින්වතුනි. මොකද හේතුව? මේ හේතු වාසනා වන්තින්න කොයි වෙලාවෙ මේ ධහම අහුවේවිද කියලා දන්නේ නැහැ. ඒ මොහොතේ මේ ධහම අහුණා නම් පින්වතුනි ඒස්සේ AI හිතන්න පටන් ගන්නවා. මොකද කිරිකපන ගෑනු නෙමෙයිනේ ඔක්කොම. කිරිකපන පිරිමි නෙමෙයිනේ ඔක්කොම. යමක් ඉගෙනගත්ත පිරිස්නේ තමන්ගේ මනස පොඩ්ඩක් විහිදුවලා පතුරවලා හරින්න පුළුවන් ක්‍රමවේදයක් හැදිලා තියෙනවා ඒ අයට. ඒ අය හැමදෙස්සෙම විශ්ලේෂණය කර කර බලනවා මේ කියනගේ මොකද්ද මේ අර්ථය? මේක ඇත්තක් නේද මේ කියන්නේ? ඔන්නෝග හරියට තේරුම් ගන්න බලනවා. ඕක හරියට තේරුම් ගියාම මෙන්නේ මොකද්ද? යථාර්ථවත් හිතුවා. යථාර්ථයට ආව කියලා කියන්නේ කියන එතනින් එහාට තේරෙනවා මේ හේතුඵල ගොඩක් බදාගන්නේ මම මේ මොනවද මේ කරන්නේ? එක ගලක් ඇද්ද ගම ඔක්කොම ගල් ටික දැලව දාංගාල ඉවරයි. අපරාධනේ කාලය ගත වෙලා විතරයි ඉන්නේ. ඒකනේ වෙන්නේ. ඔන්නෝ හේතුඵල වාදය ගැන මනාවකට තේරුම් ගමු අපි. දැන් අර මම ලොකු වස්තු ගැන මුලින්ම ගන්න. ඔබ මේ රටට ආවා කියන එක පින්වතුනි යම් සංසිද්ධියක්. ඔය ඔබ මේ රටට ආවා කියන සංසිද්ධිය පින්වතුනි තනි කරම මොකද්ද? හේතුන්ගෙන් ගොඩනැගිලා ඉෂ්ට වෙච්ච දෙයක්. ඔය වගේම ඉන්නව නේද? දැන් ඔබට මතක නැද්ද ඔබත් එක්ක වීසා දාපු සමහරයන් වීසා රිජෙක්ට් වුණා යාළුවෝ වගේ. දැන් ඒ උනේ ඒගොල්ලන්ගේ කැමැත්තද? ඔබට උනේ ඔබේ කැමැත්තද? නැත්තම් ඔය දෙකම හේතුන්ගේ ඵලයක්ද? ඔන්නෝ වන්දන සිසුන් ගන්න. විභාගයක් ලියනවා කෙනෙක්. පාඩම් කරලා පාඩම් කරලා පාඩම් කරලා පාඩම් කරලා. විභාගෙට යනවා. එයා පාස් වෙනවා. එයා කියනවා මම පාඩම් කරපින්ද විභාගේ පාස් වෙනවා කියලා. හරිද? පාඩම් කළාම විභාගේ පාස් වෙනවා නම් පින්වතුනි ලංකාවේ ඉන්න ළමයින්ගෙන් 90% විභාගේ පාස් වෙන්න ඕනේද නැද්ද? ලංකාවේ ළමයින්ගෙන් 90% පාඩම් කරන්නේ නැද්ද? ඉතින් පාඩම් කරන ඔක්කොම අද යුනිවර්සිටි එකේ ඉන්නවද? නෑ. හේතුඟස් වෙච්චයි ඉන්නවා. ඔන්න හැබැයි පාඩම් කිරීම කියන්නේ ඒක හේතුවක්. ඒක අතුල් කළේ නැත්තම් මොකද වෙන්නේ? ඒක හේතුවක් අඩුයි. එහෙනම් කොහොමදවත් බෑ. හේතු හගස් වීමක්. තනි කරම තියෙන්නේ පින්වතුන් හේතු හගස් වීමක්. හේතු හගස් වුණොත් හරි නැත්තම් නෑ ඇත්තරයි. මිනිහෙක් වාහනයක හැපෙන්න කොයිතරම් හේතු හගස් වෙන්න ඕනේද? මිනිහෙක් වාහනයක හැපෙන්නේ නැති වෙන්න මොනතරම් හේතු හගස් වෙන්න ඕනේද? එහෙනම් හැපීම කියන එකත් හේතුන්ගෙන් හටගත් දෙයක්. නොහැපීම කියන එකත් හේතුන්ගෙන් හටගත් දෙයක්. එහෙනම් මේ ලෝකේ පින්වතුන් හොඳ කියන්නේ හේතුන්ගෙන් හටගත් දෙයක්. නරක කියන්නේ හේතුන්ගෙන් හටගත් දෙයක්. ඔබ කැමති වෙන්න පුළුවන් මං හොඳ මිනිස්සෙක්. මම කැමති මේ ලෝකේ හොඳ විතරක් තියෙනවනේ. එහෙම වෙයිද? මම කැමති මේ ලෝකේ නරක වෙනවනේ. එහෙමත් වෙයිද? එහෙමත් වෙන්නේ නැහැ. හේතු ටික වැළපුණොත් උනා නැත්තන් නැහැ. එහෙනම් හොඳ හෝ නරක මොන දේ උනා හේතුන්ගේ ඵලයක් තියෙනවා. හේතුන්ගෙන් හැදෙන දෙයක් ඔබට කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද? ඔන්න ඕක පොඩ්ඩක් හිතන්න. හේතුන්ගෙන් හැදෙන දෙයක් ඔබට කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද? ඔන්න ඔයක යන පොඩ්ඩක් හිතලා බලන්න. දැන් මේ ශරීරය අපි වෛද්‍යවරුත් ඉන්නවනේ. දැන් මේ ශරීරය කියලා කියන්නේ හේතු ගොඩක ඵලයක් නෙමෙයිද? ඔය එක තැනක මොකක් හරි හේතුවක් විකෘති වුණොත් මොකද වෙන්නේ? මුළු ඔක්කොම ඵලයේ විකෘතිතාවයක් හට ගන්නවා නේද? ඉතින් ඒකනේ ස්වභාවය. හැබැයි ඔබේ කැමැත්ත මොකද්ද? මෙසේ නොවේවා. දැන් එහෙම වෙලා නැහෙනි. ඒ ඔබේ කැමැත්ත හින්දාද? ඔන්න ඔබ තේරුම් ගන්න. දැන් ඒ කැමැත්ත හින්දාද නෑ. තාම හේතු ටික හරිය ගියේ නෑ. කවුද පින්වදනේ පිළිකාවක් හැදලා මැරෙන්න කැමති? ඒ පිළිකාවක් හැදෙන්නේ නැද්ද මිනිස්සුන්ට? එහෙනම් ඒ කැමැත්ත දේ වෙලා තියෙන්නේ. නෑ හේතු ටික. එහෙනම් හැම මොහොතකම තේරුම් ගන්න පින්වදනේ හේතුන්ගෙන් හටගන්න දේ. හේතු නැති වුණොත් නැති වෙනවා, හේතු තියෙනකන් තියෙනවා. ඔන්න ඕක එකින් එක එකින් එක එකින් එක හිතන්න. ලොකු දේවල් වලට ඉස්සෙල්ලා දාන්න. මේ වෙච්ච ක්‍රියාකාරකම් වලට දාන්න. සමහර වෙලාවට ඔබ පින්වතුනි එක්සෑම් එකකට යන්නේ නැති. එකපාරක් කරන්නේ නැති ලංකාවේනේ. ඒක පළවෙනි පාර ෆේල් වෙන්නේ නැති සමහර වෙලාවට. ඊළඟ දෙවෙනි පාර කරන්නේ නැති. දෙවෙනි පාර පාස් වෙන්නේ නැති. එහෙනම් පළවෙනි පාර ෆේල් වීමත් දෙවෙනි පාර පාස් වීමත් කියන සංසිද්ධි දෙක ගත්තා. ඒ සංසිද්ධි දෙක ගත්තාම ඒ සංසිද්ධි දෙකේම මොකද්ද තියෙන්නේ? හේතු ටිකක් එකතු වෙලා ඵලයක් හැදුණා. හේතු ටිකක් එකතු වෙලා ඵලයක් හැදුණා. හැබැයි එකකට ඔබ අඳිනවා, එකකට ඔබ අඳන්නේ නැහැ. අන්න ඒක තමයි තියෙන්නේ වෙන කතාවක තියෙන්නේ. එතන මම එනවා මේකේ අවහිරි. මේකේ හැටි අපි අපා කරපු එකක් මේ. තව තවත් මේක තේරුම් ගන්න ඕනේ. මේක හරියට තේරුම් ගත්තා කියලා කියන්නේ පින්වදනේ ඔබ අනිත්‍ය තේරුම් ගන්නවා. මහා ගැඹුරෙන් නිකන් නෙමෙයි. ගැඹුරෙන් අනිත්‍ය තේරුම් ගන්නවා. ගැඹුරෙන් අනිත්‍ය තේරුම් ගත්ත කියන්නේ ඔබ දුක්ඛාරය සත්‍ය දකින්න බොහොම ළඟදී. ගැඹුරෙන් අනිත්‍ය තේරුම් ගන්න අයියෝ. දැන් අපි ගමු අර පාරේ යන ළමයා. පාරේ ලස්සන ළමයෙක් එනවා. අපි වචනයක් දැම්ම නේද? විශේෂණ පදයක් දැම්ම ඒ ළමයාට. පාරේ ලස්සන ළමයෙක් එනවා කියලා එකක් දැම්මා. ඔය ලස්සන කියන්නේ මොකද්ද? හේතුක ඵලයක් නෙමෙයිද? ඔය ලස්සන කියලා කිව්වොත් හේතුක ඵලයක් නෙමෙයිද? හොඳ වෙන්න තේරුම් ගන්න. දැන් හිතන්න ඔන්න ළමයෙක් එනකොට තව පුද්ගලෙක් ඒ ළමයාගේ ඒ ලස්සනට ඇලෙනවා. ඒ ළමයාගේ ඒ ලස්සනට ඇලුනා කියලා කියන්නේ පින්විතනේ. හේතු 1000කින් හටගත්ත ඵලයක ඒ ඵලයට ඇලුම් කළා කියන එක නේද? හේතු 1000කින් හැදිලා තියෙන ඵලයක් ඒ ඵලයට ඇලුම් කළා දිනවා. ඒක හේතුවක් අයින් වෙච්ච ගමන් මොකද වෙන්නේ? දැන් ඒ ළමයාගේ ලස්සන කියන හේතුවට මේකත් එකත් බලපාලා දෙනව නේද? කලහල බඳලා ගෙදර එක්කන් ගියාම මේකත් දාලා දෙන්නේ නෑ. ඒක නිසා මොකද කරන්නේ? අර පිරිමේ ඊළඟ දවසේ ඉඳලා ඒ හේතුව තියෙනුම් පස්සේ යනවා. පහත් වෙච්ච අයටවත් බෑ. මොකද ඔය හැදෙන හේතු කියලා කියන්නේ හේතු බිලියන් ගාණක්. ශාස්ත්‍රඥ වහන්සේ නමකට විතරයි ඒ හේතු කියන්න පුළුවන්. හැබැයි උන්වහන්සේලා එහෙම කියන්න උත්සාහ කරන්නේ නෑ. හේතුව මොකද? උන්වහන්සේලගේ කිව්වොත් එහෙම උන්වහන්සේලගේ ජීවිත කාලෙටම පුළුවන් බල්ලෙක්ගේ වලිගය ඒක බල්ලෙක්ගේ වලිගයක් තියෙනවා. ඒ වලිගය රෝල් වෙලා තියෙනවා. ඒ රෝල් වෙච්ච වලිගය අග කෙරෝල එක සුදු පාට එක මයිල් ගහක් තියෙනවා. ඒ මයිල් ගහ පොඩ්ඩක් අද වෙලා තියෙනවා. ඒක කෙරෝලේ හතරට තැල්ලලා තියෙනවා. ඒ පළතුරු එකක් පොඩ්ඩක් නිල් පාට වෙලා තියෙනවා. ඔය ඔක්කොටම එකක් එකක් නෑර හේතු කියන්න පුළුවන් සාස්ත්‍රුන් වහන්සේට. ඒකයි උන්වහන්සේ ලෝකවිදූ කියලා කියන්නේ. ලෝකවිදූ කියලා කියන්නේ පින්වතුනි මේ ලෝක තුනට මේ ගුරුවරයා හින්දා නෙමෙයි. සත්ත්ව ලෝක, අවකාශ ලෝක ආදී වශයෙන් ලෝක තියෙනවා. ලෝක තුන. සත්ත්ව ලෝක, සංකාර ලෝක, අවකාශ ලෝක කියන. එක එකක් නෑර හේතු කියාගෙන යන්න පුළුවන් විදිහක් තියෙනවා උන්වහන්සේට. මහා ඥානයක් උන්වහන්සේට විතරක් තියෙන. අනිකුත් උත්තරයන්ට යන්තමින් කියන්න පුළුවන් මේ දේවල්. එහෙනම් පින්වතුනි මේ මහා හේතු රාශියකින් හත අරගෙන තියෙන. එක හේතුවක පොඩි වෙනසක් වුණා නම් ඔක්කොම වෙනස් වෙනවා. එහෙනම් දැම්මට කියන්න අර ළමයා ලස්සන ළමයා කියලා දාගත්ත එක මෝඩකමක් නෙවෙයිද? දුකට මේ මහා දුකකට අරන් නෙවෙයිද අර? ඉතින් මම ඔබට කියන්නේ රිවෝල්වර් එකක් ගන්න. තුවක්කුවක් ගන්න. ඔය තුවක්කුවේ උන්න දාන්න පුළුවන් 10ක්. එක උන්නයක් දාලා ඔබ කරගොල දෙන ඔබට වෙඩි තියාගන්න කියලා. ඔබ වෙඩි තියාගන්නවද? නෑ. ඉතින් අවිනිශ්චිතතාවය. අවිනිශ්චිතතාවය කොච්චරයිද? 10න් එකයි නේ. මැරෙන්න දින ඉඳ 10න් එකයි නේ තියෙන්නේ. 10න් 9ක්ම තියෙන්නේ බේරෙන්න නේද? ඉතින් ඔබ කරන්නේ නැත්තේ අයිය. ඔබට බේරෙනව නේද? ඔය හේතුව ගැලපුණොත් ඔබ ඉවරයි කියලා. ඔන්න ඔය සංකල්පය හිතලා බලන්නකෝ. එහෙම බැරි නම් අපි ගන්නවා 100ක් තියෙන එක. හිල් 100ක් තියෙනවා ඒකේ. එක උණ්ඩේ දාලා තියෙන කරකෝල දෙනා වෙඩි තියාගන්න කියලා. කවුද කැමති වින්නදනේ ඔයගෙන් පළවෙනි වෙඩි තියාගන්න? චිත්‍රපටි ඔල්ලන් තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙක් එහෙම කරයිද? දීලා බලන්න යාදේකොට. ඔක්කොම කරකෝලලා දැන් මේ පුළුවන් නම් මෙන් තියාගනින් කියලා. හේතු සහස් වීමක් කොයි වෙලේ වෙයිද දන්නේ නැහැ. එහෙනම් ඒකන හරියන්න පින්වතුනි හරියට වර කොකා අපි කොකා කියලා නේ කියන්නේ ඕකට මොකක් කරේ ඈ ඔය කොකා ගාවට අර උන්නේ පිටිපස්සෙ සෙට් වෙලා දිනනොත් එහෙන මොකද වෙන්නේ ඕක නේද මේ හේතුව පිටිපස්සෙ මේක සෙට් වෙලා දිනනොත් එහෙන ආයි කියලා වැඩිච්ච ගමන් අරක ඇතුලේ පුපුරන පුපුරිච්ච ගමන් අර ඉස්සරහ දෙන මූණ ඉස්සම යනවා උග්ගල එළියට එළියට ගිහලා ගෙලින් මොලේ හරහා අනිත් පැත්තේ යනවා ওই ධික නේද හේතු එහෙනම් දැන් පින්වතුනි දෙයියෝ යන වැන්නේ ඉන්දියත් හරියයිද ඔන්නයි තම බෝධි පූජාක හිම තියලා ඉල්ල වෙදිල්ල තියා ගන්න වදින්න තියෙන කැලේම හරියයිද හේතු සකස් වුණොත් කින්ද ආයි මොකුත් නැහැ ඉවරයි වැඩි එතන එන හැම දෙයක්ම මේ හේතුත් මත තියෙන්නේ එන මේ හේතුන්ගෙන් හැදිච්ච දෙයකට ඇලෙනවා කියලා කියන්නේ අහක යන දුක්ඛන්දත් අරගෙන තමන් ගාවට ලං කරගත්තා වගේ නෙමෙයිද මම අවංකව කියන්නේ තරුණ කවුද තරුණ අය හිතන්නේ දැන් අනිත් අයත් හිතන්නේ මේ විදිහටම ඔබ කහාට බඳින්න යනකොට ඔබ හැමතිද පිළිකාවක් තියෙන නෝනගෙන කහාට බඳින්න ඔබ කැමතිද අංශභාගයේ හැදිච්ච නෝනගෙන කහාට බඳින්න කැමතිද නැහැ මං හිතන්නේ කවුරු කැමති මේ කියලා අංශභාගයේ හැදිච්ච නෝනගෙන කහාට බඳින්න අංශභාගයේ තියෙන නෝන නෙමෙයි අනුතරේ අම්මට හරි අංශභාගයේ හැදෙන්න නම් එහෙම කහාට බඳින්න නැහැ ලේසියෙන් ඇයි ඒ නැත්නම් ඒවත් බලන්නේ නැහැ වාකීමන්නේ ලොකු එහෙනම් පින්වතුනි දැන් අනුභවය හැදෙන්නේ නැති කෙනෙක් ඔබේ බඳලා ඉන්නේ බලන්න මේ ලෝකයේ හැදෙන ගිනිගෙඩියේ සයිස් එක කසාදේ කියලා දෙන ගිනිගෙඩියේ සයිස් එක බලන්න නිකන් ඔය මහා දුක් ගිනි කඳක් නෙමෙයි බඳලා ගත්තේ කොදමින් බඳලා ගත්තේ එකක් තමයි ලෝකයා දුන්න ගිනිගෙඩිය ඒවා තමයි පින්වතුනි අරමුණු හේවත් ධම්ම කියලා හිතේ බහින ඒවා ඒ ලෝකේ ආදීපු ගිනි ගෙඩියවා කසාදේ තරම් වටින දෙයක් මේ ලෝකේ තවත් නැහැ පුංචි පවුල රත්තරන් තා නැත්නම් අර එක එක જાතිය කියලා සින්දු හදලා අර කරුමෙට ගායකයෝ කියලා කිරිසුකුත් දිවි වෙනවා මේලා මොකද කරන්නේ ලස්සන තනු දාලා ලස්සන ගීත ගායනා කරන මොනවද කසාදේ කසාදේ කසාදේ ලස්සන ගීත ගායනා කර කර පින්වතුනි අර පිරිමියගේ ගෑණියගේ ඔළුව කනවා ඊට පස්සේ මොකද වෙන්නේ අර අර අර අර කතා වින රජුරු අර යස්තනීට වසී වුණා වගේ තමයි. දැන් මොකද වෙලා තියෙන්නේ? හිමදිනේ කොයි මොහොතේ අන්තභාගය දෙන්නේ දන්නේ නැහැ. කොයි මොහොතේ පිළිකාව හැදෙයිද දන්නේ නැහැ. කොයි මොහොතේ මැරිලෙයිද දන්නේ නැහැ. මැරිලා යොත් නම් කමන්නේ නැහැ කියමුකෝ තාම. අනිත් ටික ඇතුලේ ඉතුරුනොත් එහෙම මොකද වෙන්නේ? මම මේ හිත ගැන නෙමෙයි කියන්නේ. මේ ඇඟ ගැන. හිතක් වෙනස් වෙන්න යන්නේ තප්පරයකින් කෝටියෙන් පංගුවයි හැබැයි ඇඟක් වෙනස් වෙන්නේ ඊට වඩා කාලයක් යනවා. එහෙනම් ඊටත් වඩා මේ ඊටත් කාලයක් යන එක ගැන මම කියන්නේ ඇඟක් වෙනස් වෙන්න යන කාලෙක. එහෙනම් ඔය ආදරය කරන හිත තව කෙනෙකුට ආදරය කරන්න කොච්චර වෙලාවක් ඇයි? ඔබගේ ස්වාමි පුරුෂයා ඔබට ආදරේ නේද දැන්? ඔබගේ බිරිඳා ඔබට ආදරේ නේද දැන්? ඔව්. දැන් හෙට ඔබ දැකලා නැද්ද පින්වතුනි තමන්ගේ බිරිඳයි ගෙදර ඉඳද්දි මේ වෙන බිරිඳවරු හොයාගෙන ගිය ස්වාමි පුරුෂයෝ ගැන අහලා නැද්ද? දැකලා නැද්ද එහෙම අය? දැකලා තියෙනවා. එහෙනම් ඒ අයගේ හිත වෙනස් වෙන කොච්චර වෙලා යන්නේ නැද්ද? හිතක ප්‍රමාදයක් විතරයි. මේ හිත විදිහට අනිච්චිත එනකොට පින්වතුනි සමාහයට ආපු ධම්මයක් නිසා මොකද වෙන්නේ? එතනට යනවා ඒක. එහෙනම් මේ තනිකර සූදුවක් නේද මේ කරන්නේ? මේ සූදු කරගෙන ඉන්න හොඳ නැහැ කියලා නේ කියලා තියෙන්නේ. තනිකර සූදුවක් නෙමෙයිද කරන්නේ? ඔය ෂර්ට් එකක් අඳගෙන යනවා වැඩගත් ගමන. යනකොට වාහනයක් ගිහිල්ලා ෂර්ට් එකට මඩ පැල්ලමක් වී තියෙනවා. දැන් යන ගමන්නේ. ඒක නිසා ඔබ ඒක අඳගෙන යන්න වෙනව නේද? කරන්න දෙයක් නැහැ අඳගෙන යන්න වෙනවා. ඔබ මේ ෂර්ට් එක මදින වෙලාවේ දකින්න මඩ පැල්ලමක් තියෙනවා. දැන් ඔබ අඳීද? දැන් ඔබ අඳීද? නෑ. මේක අයින් කළා දාලා වෙන එකක් ගන්නවා. කසාදෙත් ඔය જાතියෙන්නේ. දරුවේ කියන්නේත් ඔය જાතියෙන්නේ. දරුවෙක් හදන්න යනකොට දොස්තර මහත්තයා කිව්වොත් එහෙම මෙන්න දරුවාගේ ආකෘතිය. මේ ඉන්නේ උඹලට හැදෙන්න යන දරුවා. හොඳට බලාගෙන ඉන්න. පොඩි දරුවෙක්ව පෙන්නනවා. අපි හිතුවා එහෙමත් හැකියාවක් තියෙනවා කියලා දොස්තර මහත්තයාට. පොඩි දරුවෙක්ව පෙන්නනවා. අත දරුවෙක්ව. මෙයා මේ දරුවා මේ මේ මේ තියෙන විදිහට මේ දරුවා උපදිනකොට මෙන්න මේ මේ විදිහට තමයි උපදින්නේ. මේ ඔන්න ඔක්කොම අංගපංග ඔක්කොම තියෙනවා දැන්. හැබැයි මට ඔය කියවනේ මං කියන මොකද්ද? ඔය දරුවා අවුරුදු 45 වෙනවන්න මට බලන්න. දවසින් දවස වෙනවන්න මට ඔය දරුවා ආයෙත් වෙනවා. හරි අවුරුදු දෙක කොහමද? අතක් නෑ නේද? බෑ බෑ බෑ. එයා හරියන්නේ නෑ. එයා වයින් කරන්නේ. තව එකනේ try කරමු අපි. අවුරුදු දෙකේදී කවුලක් යන්න නේද? බෑ. දැන් පුළුවන් ද හදන්න? මේව තේරුම් ගන්න. මේ සූදුවක් තනි කර මේ life එක කියලා කියන්නේ තියෙන තනි කර සූදුවක්. මේ සූදුවෙන් සමහර අය දිනා ගන්නවා. සමහර අය පරදිනවා. දිනා ගන්නවා කියලා කියන්නේ මායාවක්. පරිවේග තමයි වෙන්නේ. පරදින එක තමයි වෙන්නේ. දිනා ගන්නවා කියන එක මායාවක්. පරිසම්පාදයේ ඔන්නේ කරුණු දෙක තමයි මනාවකට විග්‍රහ වෙන්නේ. ඔය සූදුවෙන් නිරණ එකයි සූදුවෙන් පරිද සූදුවක් කියලා කියන්නේ පිංගතනේ කලින් තමන් හිතනවා. හිතලා වෙනකන් ඔය සූත්‍රිකට කරන්නේ නැද්ද ජීවිතේ? ඒ අරගත්තට පස්සේ ඔබ එතන ඉඳලා හිතන්නේ මොකද්ද? මේක ඇදියම් මේක ඇදියම් මේක ඇදියම් මේක ඇදියම් මේක ඇදියම්. ඔයගොම නේද හිතන්නේ? නෝක ඇදෙන්න අර සියලුම හේතු ටික බලපාන්න ඕනේ නේද? ඈ ඒ අර ඒ මැෂින් එකට ඒ ඉලක්කම් ටික ගානට කරකිලා කරකිලා කරකිලා එන්න ඕනේ. ඕන්න ඒ ඉලක්කම් ටික කරකිලා આવොත් ඔබ දිනුවා. නැත්තම් ඔබ පරදිනවා. ඔබට සූදුවට කොච්චර සල්ලි ප්‍රමාණයක් අල්ලන්න පුළුවන්ද එකපාරට? ඒක ඔබට නම් පුළුවන් වෙන්න ඕනේ ගොඩක් අල්ලන්න. ඇයි ඒ? මේ උඩ බලලා දිනවනේ ජීවිතේ. ඔය පවුන් දෙකක් තුනක් එහෙම නෙමෙයි නේද? අල්ලන්න මුලන් ගන්නේ මහා ප්‍රමාණයක්. ඇයි ඒ? ඇයි මේ වෙනකොට ඔබ ජීවිතේ මොට්ටුවට අල්ලගෙන තියෙන්නේ? ඇයි ඔබ ඩිසයිඩ් කරලා දිනනවා ඔය මැරෙන්නේ එහෙම නැහැ කියලා? මැරෙන්න කලින් නිවන් දකින්නවා කියලා එහෙම. ඒ සමාන මහත්තුරු නෝනෝරු අයලා කියන්නේ මැරෙන්න කලින් කොහොම හරි සෝවන් වෙන්න ඕයි මගේ හිතේ තියෙන්නේ. එහෙනම් යකෝ ඔතන ඉඳගෙන මරණ ටික හල නෝවන් යා. ඒක නෙමෙයිද කියන්නේ තියෙන්නේ. මේ හිතල බලන්න. එහෙනම් ඒක නෙමෙයිද කරන්න තියෙන්නේ. මගේ දරුවන්ගේ වැඩ ටිකක් ඉවර කළා මැරෙන්න කලින් සෝවන් වුණොත් හොඳයි. මුලාවක මහතවාලෝ තමන්ගේ ජීවිතේ තමන්ගේ අතට අරගෙන ඉන්නේ වැඩ කරන්නේ. ආ මම මැරෙන්නේ පිස්සුද වට. අම්මගේ උඩේම කියලා බලන්නකෝ අම්මේ. ඔය අක්කා ඉදින් ගෙදරිනවා කියලා කිව්වට මේ වාහන කොච්චර බහු කරගෙන ගෙන්නේ? අක්කා ඉදින් ගෙදර ඉන්න දන්නේ. හා මේ පුතේ මොන වෙයි කියන කතාව? කෑක් ගහගෙන ඉන්නේ ඊට පස්සේ. මොන මුලාවකටපත් වෙලාද ඔය කතා කරන්නේ? නමුත් ඇත්ත ඕක නේද? ඒ දෙවිතුන් හේතු ටිකක් නෙවෙයි තියෙන්නේ. ඔන්න ඔය හේතු ටික හැමදෙස්සෙම තේරුම් ගන්න. හේතු ටික තේරුම් ගන්න. ඔය ඔබාද ඔය ලස්සනට ඉඳගෙන ඉන්න ඔතන. ඒක නදාල හේතු ටික තියෙන්නේ සාමිසම් ඔබගේ කැමැත්ත හින්දා නෙමෙයි. අද ඔබට විරුණක් ඉන්නවා. නිරෝගී විරුණක් ඉන්නවා. නිරෝගී ඔය ඔක්කොම නාම පද සහ නාම විශේෂණ ඔක්කොම මොනවෙන් හැදිච්චද? හේතු වලින් හැදිච්චා. නාම විශේෂණයක් ගන්න. ලස්සනයි. හේතු ටිකක් නෙමෙයිද? ඒ හේතු ටික නැති වෙන කොච්චර කාලයක්ද යන්නේ? මොහොතුළු වෙලාවක්. හේතුවක් නැති වෙච්ච ගමන් ඔක්කොම ඉවරයි. ඒ ලස්සන දෙයට ඇලෙනවා කියන්නේ මොකද්ද? යම් ලෝකේ ප්‍රිය රූපං සාද රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. මේ ලෝකේ යම් ප්‍රිය රූපයක් සාර්ථක රූපයක් තියෙනවනම් සාරෝ කියලා හිතන රූපයක් තියෙනවනම් අන්නේ තන මක් වෙනවද? තණ්හාව උපදිනවා ඒතන තණ්හාව පවතිනවා. එහෙනම් බලන්න තණ්හාව උපදින දන තණ්හාව පවතින දන හොඳට බලාගෙන ඉන්න. ඇයි එහෙම වෙන්නේ? ඇයි තණ්හාව උනේ රූපෙට? අර ගත්ත මුලා දුන් මුලා මෝඩකමක් නේද? ඇයි? ඕක දැකපු ගමන් ඔබට හිතන දේ මං කියන්නද? නිච්ඡන් දුවන් සස්සතං අවිපරිණාම ධම්මං. ඔන්න ඔබ තමයි හිතන්නේ. මොකද්ද? මේ තියෙන විදිහට මේක තියෙනවා. ඒක දැන් මං කැමතින දැන් මේකට. ඒ නිසා මේක මේ විදිහට තියෙනවා. නැත්තම් මේ බෙහෙතුනේ මොන මොඩල මේ ඕවා ගන්න යකට. මේ තියෙන විදිහ මේක තියෙනවා. ඔන්න එහෙම අදහාවක් එනවා. එන්නේ නැද්ද? මේ ඔය මේ සරල උදාහරණයක්ම ගන්නකො. ඔය කහාද බඳින්න යන කෙනෙක් ගැන ගන්නකො. අම්මේ කහාද බඳින්න ඕනේ. එහෙනම් යම් පුතේ දැම්ම පත්‍රේට ඇඩ් එකක්. ඇඩ් එකක් දාලා ඔන්න හොයාගෙන ගියා. ගිහිල්ලා ඔන්න හම්බ වෙනවා දැන්. මනමාලි එනවා මොකක් අරගෙනද? එම් බුලත් හෙප්පුවක් අරගෙන ඉස්සරහට එනවා. බුලත් හෙප්පු අරන් ඉස්සරහට එනකොට ඒ ඒ ඒ ළමයා ලස්සනයි නා. දැන් මොකද වෙන්නේ? නිච්චං. ඒ ලස්සනට ඇලුනනේ දැන්. හරිද? දැන් එන්නේ හැංගීම මොකද? නිච්චං. ඒ කියන්නේ මොකද්ද? මං හිතන විදිහටම එහෙමම මේක දැන් තියෙයි. ඒ දැන් මම මේකට කැමතිනේ. ඒ කියන්නේ එහෙමම තියෙයි දැන්. නිච්චං. ඊළඟට දුවං. දුවං කියලා කියන්නේ ද්‍රවයි. ද්‍රවයි. ද්‍රව කියලා කියන්නේ ස්ථිරයි කියන එක. නිච්චං දුවං. එහෙනම් දුවං කියලා කියන්නේ ස්ථිරයි කියන එක. ওই විදිහටම ඕක දැන් තියෙයි. නිච්චං කියලා කියේ මොකද්ද? මගේ ඉච්ඡා න්‍යායට තියෙයි. එහෙනම් මගේ හැමත්තද මේක දැන් තියෙයි. දුවං කියලා කියේ ස්ථිරව තියෙයි. සස්තතං හදහදම තියෙයි. අවිපරිණාම ධම්මං. මේක විනාශයට පරිණාමය වෙන එකක් නෙමෙයි. එයි කහලවන්නේ ඊය කොල්ලා හිතයිද? යකෝ මගේ ආච්චිත් මෙහෙම ඉන්නේ නැතිනේ. ඉතින් මේ ගෑනිත් මෙහෙම යයිනේ. මේක අරන් ගිහලා හරියන්නේ නැහැ මං. එහෙම හිතෙන්නේ නැහැ. ඒ වෙලාවට හිතෙන්නේ මොකද්ද? ඔන්න බලන්න මේ එහෙම දොස්තිය. ඒ වෙලාවට හිතෙන්නේ මොකද්ද? නිච්ඡන් දුවං. අවිපරිණාම ධම්මං සස්සතං. ඒකමයි හැංගීමට එන්නේ. යන්නේ ඒ හැංගීමට ඇවිල්ලා තමයි පින්තුණි ඇලෙන්නේ. නමුත් ඇත්ත කතාව මොකද්ද? ඔබ මට කියන්නේ වහින් වරෝනේ නෙමෙයි. මම කියනවටත් නෙමෙයි. අවබෝධයෙන් කියන්න මොකද්ද ඇත්තද මෙතන වෙන්නේ? ඇත්තටම තියෙන්නේ අනිච්චං. මගේ හිතේ තියෙන විදිහට ඒක පවතින එකක් නෙමෙයි. කියන්නේ ඒ රූපය මගේ කැමති හිඳ හැදුන නෙමෙයි. ඒ රූපේ මේ වෙලාවේ හැදිලා තියෙන්නේ මොන වෙන්ද? හේතුන්ගේ. ඒ මූණ හැඩේ ඇටසකිල්ලෙන් හැදිලා තියෙනවා. ඒ දාදාල මස්තිගේ එහෙම හැදිලා තියෙනවා. කාබු බීපු ඒ වෙලාවේ ඒ ගාන්ට ඒව සකස් වෙලා තියෙනවා. ඊළඟට ගාහු මේකප් එක. මේකප් කම්පැනි. ඒ හැ කම්පැනි හදන ඒක ස්ටෑන්ඩඩ් එක. ඔය ඔක්කොම එක තමයි අරගෙන තියෙන්නේ. සමහරවල් මේක මේ හොඳම මේකප් එක ගාව දින කොහොමද දන්නේ? අල්ලුවල රකයන් ඉන්නගෙන. අකමැට එක දවසකට තියන් අගේ. ඈ අරගෙන ගිහින් ඒක ගාලා ඉන්නවා. ආයේ ගන්න හම් වෙන්නේ නැහැ කියලා හිතන්නේ. එහෙනම් ආයෝ ලස්සන කවදක්වත් එන්නේ? ඉතින් මේ ඉන්නේ ඇයි මේ මිනිස්සු මුලාවටපත් වෙන්නේ? ඒක දැක්කහම අන්න නිච්චං කියලා. නමුත් නිච්චං නෙමෙයි. අනිච්චං. අනිච්චං වෙන්නේ ඇයි? හේතුන් වෙන්නේ හටගෙන දෙන්නේ. හේතුන්ෙන් හටගත්ත දේ කොහොමද මගේ වශයෙන් තියෙන්නේ? ඔන්න එකක් තේරුණා. හේතුන්ෙන් හටගත්ත දේ කොහොමද මගේ වශයෙන් තියාගන්නේ? හේතු ටික තිබ්බොත් තියෙයි නැති වුණොත් නැතිවි. ඔන්න එකක් ආවා. ඊළඟට හේතුන්ගෙන් හටගත්ත දේවල් කොහොමද වෙනස් වෙන්නේ නැතුව තියෙන්නේ? ස්ථිරව තියෙන්නේ කොහොමද? හේතුවක් වෙනස් වෙච්ච ගමන් අරක වෙනස් වෙනවා. පොඩි වමාර වතුර බින්දුවක් වීසෙනවා. වීසෙනවා මෙයා එක පිහිදානවා. පිහිදානකොට අර ඇහැට ගාව මොනවා හරි එකක් ඔන්න මේ පොඩ්ඩක් පැතිරෙනවා. දැන් මොකද උනේ? දැන් ඉතින් නැහැනේ. කොවරාරදි විත් එකද හිතලා බලන්න. ඔහොම ඉන්න අතර දිනගෙන එකපාරට මොකෙක් හරි සතෙක් ගෑවෙන මූනේ. දැන් ඔක්කොම තීන්දුව කරලා ඉවරයි. හරි එහෙනම් අපි කැමති. කහාද එහෙනම් අපි අහවල් දවසට කරමු. තීන්දුව කළා. තීන්දුව කළාට පස්සේ ඔන්න මූනේ ගෑවෙන මොකෙක් හරි සතෙක්. අර ළමයා එනකොට මූනේ මෙහෙ. දැන් කැමතිද? කරන්න දෙයක් නැහැ. ගැව්වනේ. නැయ్యා. යන්නදී කලාද වැඳලා ගෙදර ගියනවා. ගෙදරගෙන හැල දවස් දෙකයි ගියේ. ඔන්න කකුලක් කැඩුනා. නැත්නම් අන්තභාගය හැදුනා. දැන් මොකද කරන්නේ? ඔය එකක්වත් එතන තිබ්බේ නැහැ. එහෙනම් අන්තභාගය හැදෙනවා කියන එක මොකද්ද? හේතුක ඵලය. කාගේවත් ප්‍රාර්ථනාවක් නෙමෙයි හේතුක ඵලය. එහෙනම් පින්වතුනි බලන්නකො හේතුන්ගේ හේතු එකතු වෙවි ඵල හැදි හැදි යන ගමනක මොනවද පින්වතුනි ආයේ අපිට අමුතුවෙන් හිතන්න තියෙනා වගේ? අපිට මොනවද අමුතුවෙන් හිතන්න තියෙන්නේ? ඔන්න ඕකයි ඔබ රූප ගැන දකින්න තියෙන්නේ. නිවන් දකින උතුමෙක් ඔන්න ඔය විදිහට රූප ගැන දකින්න. ගඳයි ගඳයි කැතයි විලිගුලයි කියන නෙමෙයි. ওই විදිහට රූපවල දකින්න. මොහද දකින්න තියෙන්නේ? හේතුන්ගෙන් හටගත්ත දෙයක් මේ තියෙන්නේ. එහෙනම් හේතු හින්දායි දැන් මේව විද්‍යාමාන වෙන්නේ. මේ හේතු වෙනස් වෙච්ච ගමන් මේක වෙනස් වෙනවා. බෑ. ළඟටවත් යන්නේ නැහැ. ඨග්ගලයින් වෙනවා. එහෙම පිටින් මේ දහම තේරිච්ච ගමන් මහා කාලයක් යන්නේ නැහැ ඉතින් වැඩි ටික කරලා ඉවර කරගන්න. හැබැයි ඒක තමයි පින්වතුනි සිහියෙන් ඉන්න කියලා සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ. ඔන්න මම ඔබට සිහිය කියන එක තේරුම් කරනවා දැන්. සතිය පවත්ව ගන්න කිව්ව නේද? ඔන්න ඕක තමයි සතිය පවත්වනවා කියලා කියන්නේ. මේ හේතුඵල සම්බන්ධතාවය ගැන මනස සිහියෙන් ඉන්නවා හැම මොහොතකම. ඔය හේතුඵල සම්බන්ධතාවය ගැන මනස සිහියෙන් හිටියොත් කාටද බැලෙන්නේ? එහෙනම් ඒක තථාගතයන් වහන්සේගේවත් මේ පියාණන් වහන්සේගේ භූමිය නෙවෙයිද? ඔතන හිටියොත් පින්වතුනි කිසිම කෙනෙක් කවදාකවත් වැරදි පාරේ යන්නේ නැහැ. ඕකට තමයි සිහියෙන් ඉන්න කියලා කිව්වේ. ඔන්න සිහිය. ඔන්නයි සිහියයි පවත්වන්න තියෙන්නේ. ගත වෙන හැම තප්පරයකම පින්වතුනි මේ හේතුඵල සම්බන්ධතාවය ගැන දකින්න. ගච්ඡත්තං වා ගච්ඡාමීති පජානාති. ඉස්සෙල්ලා ඇවිදගෙන යනකොට ඇවිදගෙන යනවා කියලා හිතන්න කියලා තමයි අද හදාගෙන තියෙන්නේ. නමුත් ඒතන තියෙන ඊට වඩා වෙනස් කර්තව්‍යයක්. ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති කියලා කියන්නේ ඇවිදගෙන යනවා කියලා කියන එක මොකද්ද මේ? හේතුක ඵලය. මේ හේතු එකතු වෙවි ඵල හැදෙනවා, හේතු එකතු වෙවි ඵල හැදෙනවා, හේතු එකතු වෙවි ඵල හැදෙනවා. මේ එකක්වත් පුළුවන් ද පින්වදින තමන් මේ මං හිතුවා කියලා කරන්න? දැන් මට මෙතන ඉඳලා බරගාවට යන්න ඕනේ. දැන් මට කියන්න පුළුවන් ද මං අනිවාර්යයෙන්ම ඔතනට එනවා කියලා? ඒක තමයි මගේ කැමැත්ත. හේවත් අර කියමු විඥානික බලාපොරොත්තුව. විඥානයේ විසින් හදන බලාපොරොත්තුව නම් ඒක තමයි. නමුත් තුන්වෙනි ඒ මේ මම තියෙන අඩියක් පාසා මොකද්ද තියෙන්නේ? හේතු කිසි බල නෙමෙයිද? හේතුවක් එකතු වෙලා හේතු ගොඩාක් එකතු වෙලා එක ඵලයක් හැදුණා කියලා කියන්නේ මම අඩියක් ඉස්සරහට ගියා. ඒ ඵලය කියන්නේ මොකද්ද? අර අඩියක් ඉස්සරහට ගිය ඵලය තමයි හේතු රාශියකින් හදච්ච ඒ ඵලය. ඊළඟ අඩිය තියෙන වෙලාවේදී මේ දරිස් පොල් කඩේ මොනවා හරි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? දැන් ගියාද එතනට? නෑ. පින්වතුනි රහතන් වහන්සේ කියන උතුමගේ හිත හැදෙන වෙලාවෙම ඔන්න ඒ හේතුඵල ධර්ම ගැන පූර්ණ අවබෝධයකින් තමයි ඒ හිත හැදි එන්නේ. ඒක නිසා උන්වහන්සේ එක බිന്ദු මාත්‍රයකවත් බලාපොරොත්තුවක් නැතුවයි ජීවත් වෙන්නේ. මම කියනවා මං නැගිටිනවා දැන් මෙතනින් කියලා. හැබැයි රහතන් වහන්සේත් කියයි මම නැගිටිනවා කියලා. නමුත් උන්වහන්සේට කිසි බලාපොරොත්තුවක් නැති වෙන නිගිටියද කියලා උන්වහන්සේ. අන්න ඒ මට්ටමට යනකන් සියුම් ලෙස මේ හේතුඵල ධර්ම අවබෝධ කරගෙනයි උන්වහන්සේ ඉන්නේ. ඊට මේක තමයි සාත්‍ය උන්වහන්සේගේ ධර්ම. ඒ ධම්මා හේතුඵලවා තේසං හේතු තථාගතෝ ආහ. තේසං චේ නිරෝධෝ එවං වාදී මහා සම්මනෝ. මෙන්න මේ මහා සම්මනයාගේ ධර්මයේ මෙන්න මේකයි. සිහියෙන් ඉන්න හැම මොහොතකම බලන්න ඔබගේ කැමැත්තද වෙන්නේ හේතුන්ද මේ තියෙන්නේ? හේතු එකතු වෙලා ඵල හැදෙනවද ඔබගේ කැමැත්ත වෙනවද කියලා බලන්න. ඔන්න ඒ හිහියෙන් ඉන්න. තිතෝවා තිතෝ මිහිති පජානාති. ඔබ නැවතිලා ඉන්නෝ. මේ නැවතිලා ඉන්නවා කියන එක මොකද්ද? හේතුට ඉහිද ඵලයක්. චිත්තජ හේතුත් තියෙනවා. කායික හේතුත් තියෙනවා. ඔය ඔක්කොම හේතුට එකතු ගත්තාම එන්නේ හැම එකක් තමයි ඔය තියෙන්නේ. නිදා ගන්නවා කියන්නේ මොකක්ද? මොකක් හරි ඉරියව්වකට ඔබ නිදා ගන්නවා කියන්නේ මොකක්ද? සයනෝවා සයනෝ මිහිති පජානාති. හේතුක ඵලයක්. ඔබ කියනවා මං අද ගෙදර ගිහිල්ලා පැය 6ක් නිදා ගන්නවා කියලා. ඒක තමයි ඔබේ කැමැත්ත. ඔය කිව්වේ මොකද්ද? ඔබේ කැමැත්ත. දැන් ඔබ වෙනවද නැද්ද කියන්නේ කොහොමද තීරණය වෙන්නේ? ඊළඟ බෞද්ධ ආවිල්ලා කියනවා මට ඊයරන් ඉන්න ගියේ නෑ නෝයි බලනකො අයියෝ එන්න හරි අමාරුයි. මොකද එන ඔබ කියලා ගියේ දැන් මම 6ක් නිදා ගන්නවා කියලා. දැන් කියලා ගිය එක වෙනවද? කිනවද හිතින් හිතන්නේ අපි එකක්. දැන් හිතින් හිතන්නේ කොහොමද කියන එක ගැන මම විග්‍රහ කරන්නම්. මේව හොඳට තේරුම් ගන්න. හැමතැනම තියෙන හේතුන්ගේ ඵල බව තේරුම් ගන්න පින්වතුනි. ඔන්න ඔය ටික හරියට තේරුම් ගත්තනම් ඔබ දිනුම්. අර මහා ශ්‍රමණයාගේ ධර්මය ඔබ තේරුම් ගත්ත වෙනවා. ශ්‍රමණයන් අතර ශ්‍රමණේන්ද මුනීන් අතර ඉන්ද්‍රයා මුනීන්ද්‍ර ඉන්ද්‍ර කියන්නේ මහා නායකයා. මුනිවරයෙක් ලෝකෙද බිහිවුණා නම් ඒ මුනිවරුන් අතර ඉන්ද්‍රයා ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේගේ ධර්මයේ තියෙන හරය ඔන්න ඕක. හැම මොහොතකම පිංගුදෙනේ සිහියෙන් ඉන්න. මේ පාරේ ගල් දිනවද කියලා නෙමෙයි සිහියෙන් ඉන්න තියෙන්නේ. ඒක මොනතරම් ලාමකයිද? යමක් කරනකොට කරන ඒක කරනවා කියන මොනතරම් ලාමක දෙයක්ද ඔය කියන්නේ? ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්දිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. ඔය ආදි වශයෙන් කියන්නේ සංඝාටිපත්ති චීවර ධාරණේ සම්පජානකාරී හෝති. ඈ මොනවාරි සිවුරු ටිකක් හරියට නවලා පිළියෙල කරලා නැත්නම් මේ විදිහට හදාගන්න එක. ආ දැන් මම මේ සිවුර ගත්ත මන් දැන් නැව්වා මේක මෙහාට නැව්වා මේක මෙහාට නැව්වා මේක මෙහාට නැව්වා නැව්වා නැව්වා නැව්වා දැන් දාගත්ත දැන් වැඩුණාද? දැන් සතර සතිපට්ඨානේ වෙන්නවද? සාස්තුන් වහන්සේ කියන්නේ ඒකායනෝ වික්කවේ අයව ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මේ සත්‍යාවේ විසුද්ධියට එකම මග මොකද්ද? සතර සතිපට්ඨානේ. ආ දැන් මේ සිවුර මේ අතර නැව්වා මේ සිවුර මේ අතර නැව්වා මේකෙන් මෙහෙර නැව්වා මේකෙන් මෙහෙර නැව්වා දැන් දාගත්තා. දැන් හරිද? ඔබ මේ සත්‍යයේ විසුද්ධිය ලැබෙන මගද ඔය? උච්චාර පස්සාව කම්මේන සම්පජානකාරී හොද. ටොයිලට් එකට ගිහලා කක්ක දාන ගම හිතනවා මොකද්ද? කක්ක යනවා මට දැන් කක්ක යනවා මට දැන් කක්ක යනවා මට දැන් කක්ක යනවා මට දැන්. ඒ කායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමයි. දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි ඥායස අධිගමයි. දැන් ඥායස අධිගමයි වෙනවද? මේ සියලු ඥානයන්ගේ අධිගමයක් වෙනවද මේ? නිබ්බානස සත්‍ය කිරියාය. ඈ? මේ නිවන සාක්ෂාත් වෙනවද මේ? දැන් මං හක දානවා දැන් මං හක දානවා දැන් මං හක දානවා කියලා හිතන එක. පින්වත්නි කක්ක දානවා කියන්නේ හේතුක ඵලයක් ඔන්නෝග ඕක හොඳට සිහි කරන්න එතනට ගිහිල්ලා. එහෙම නෙමෙයිද මහත්තය? එහෙම නැත්තම් ටොයිලට් එකේ මොකටද පය භාගයක් ඉන්නේ? එහෙනම් මොකටද කෙහෙල් කන්නේ? රස බු ගන්නෙ මොකටද? තමන්ගේ හිතේ හැදෙන්නේ කරගන්න පුළුවන් නම් මොකද කරන්න තියෙන්නේ? ඉතින් බැරි අය ඉඳ ගත්තා ආවා. මොකද කැමැත්තෙන් දාන එකක්ද? මම බොහොම අකමැත්තෙන් මේක දාන්නේ. සල්ලි නම් සල්ලි පවුන් 1000ක් දෙන දිනවනේ. ආ 10ක් ආ. ආ තව 10ක්. ඇයි දෙන්නේ හිතෙන්නේ නැන්නේ? නේද? හිතෙන්නේ නැති කෙනා මොකද කරන්නේ? ආ තව 10ක්. එහෙමද දෙන්නේ? දැන් මේ ටොයිලට් එකට ගිහිල්ලා දාන්න ගත්ත එහෙමද? ටොයිලට් එකට ගිහිල්ලා දාන්න එහෙම දෝෂ ගාලා අතල් වෙන්න පුළුවන් නම් හොඳයි නේද? තියෙන ඔක්කොම එකපාරම හුක් ගාලා දාන්න පුළුවන් නම් හොඳයි නේ? එහෙනම් ඇයි පය භාගයක් ඉඳලා ඉන්නේ ඔකේ? කැමැත්තට වෙනවද? කැමැත්තට නෙමෙයි දිනුනේ වෙන්නේ හේතුක ඵලයක් තියෙන්නේ. ඔබ මෙහෙන් හොඳ හුස්මක් අරගෙන ඒ වගේම මම මේ මීට කලින් කියලා තියෙනවා මේ කයේ සිදුවන සිද්ධාමයේ මොකද්ද කියලා. ඔක්සිජනුත් ඇඟට අරගන්න ඕනේ. නිකන් කරන්න බෑ මේක. ඊට පස්සේ මෙතනින් මොනවා කරන්න ඕනේ නැත්තම්? කාය සංකාරයක් වඩා ගන්න ඕනේ. ඒ කාය සංකාරයක් වඩා ගත්තට පස්සේ කාය සංකාරයේ හරහා චිත්තජ වායෝ ධාතුවක් නිපදවලා ඒ චිත්තජ වායෝ ධාතුව අර ඔක්සිජන් එක මිශ්‍ර වෙලා ඒක සියුම් සියුම් අණු වලට කඩාගෙන ලේ ධාතුවට මිශ්‍ර වෙලා ඕක ගිහිල්ලා පින්වතුනි ප්‍රෙස් කිරීමක් කරන්න ඕනේ. ඒ ප්‍රෙස් කිරීමක් කරන්න නම් මේ ඔක්කොම නිරුපද්‍රිතව තියෙන්න ඕනේ. කොහොමද ගැටි ටික හිමි දීමුණා නම් බඩවැලේ මොනවද කියලා යරහිනේව කියන්නේ නේද? හරි දැන් කෙනෙක් කියනවා හ්ම් ඊට පස්සේ වගේ කොච්චර වුණත් මං අර දාලා තමයි එන්නේ කියලා යනවා. ගිහිල්ලා මහා හයිය මහා වීරයක් අරගෙන එහෙම අර වායෝ ධාතු යවුවොත් එන්නේ මොකද වෙන්නේ? බොග්ගල බඩවැලත් වෙනා විදියට. ඒකට මොකද අර්සස් නේද? අර්සස් කියලා කියන්නේ. එහෙනම් මේ ඔබගේ කැමැත්ත දීක ඇතුළේ වෙන්නේ. හේතුවක ඵලයක්. හේතු රාශියක ඵලයක්. එහෙනම් පින්වතුනි උච්චාර පස්සාව කම්මේන සම්පජානකාරී හොත. මෙන්න මේ කර්තව්‍ය මෙන්න මේ ප්‍රභවය කොහොමද ජනනය වෙන්නේ කියන සැඟීමෙන් ඉන්න තියෙන්නේ. මගේ කැමැත්තට වෙනවද? එහෙම නැත්තම් හේතුන්ගෙන් හටගන්න. සමහර මහත්තුරු කියනවා මුල් කාලේ එක වේලක් එහෙම කන්න පටන් ගත්තහම සමහර ලාඩ අපහසුතාව එනවා. එක වතාවක් දෙවතාවක් එන්න පුළුවන්. ඇයිද ඕකට වැඩ තිබ්බනේ මෙච්චර කාලයක් නේද? ඉතින් එක වේලක් කනකොට මොකද වෙන්නේ? මේ පොඩ්ඩක් වතුර ගුණ වේම අඩු වුණොත් එහෙම මුල් දවස්වල පොඩ්ඩක් මේ වීඩි ගතියක් එහෙම එන්න පුළුවන්. මේ එහෙම එකක් වුණා කිව්වම මම කියන්නේ මොකක්ද? මහත්වේ යන වේලාවක යන්න දෙන්නේ. ඒක යන වේලාවට යන්න දෙන්න. ඒක නවස් යන්න. හේතුවක ඵලයක් බව දැනගත්තා නම් ඕක යන්න අවශ්‍ය දේවල් දිනනෝ නේද වෛද්‍ය විද්‍යාවෙන් හොයාගෙන. අන්න ඒව ටිකක් කන්න. කාල මොකද කරන්නේ දෙන්නේ? යන වේලාවක යන්න දෙන්න. ඔබ ඔබගේ වැඩක් කරගන්න. නෑ නෑ මම යවන්න ඕන. ඈ එහෙම આવොත් එහෙම මොකද වෙන්නේ? බඩවැලකුත් එළියට ඇවිල්ලා තමයි නතර වෙන්නේ. ඉතින් එහෙනම් පින්වතුනි මේක හේතුවක ඵලයක් බව දැන් තේරෙන්නේ නැද්ද හොඳටම? එහෙනම් හේතුන්ගෙන් හැදිච්ච ඵල ඔබ වශයෙන් පවත්වන්න පුළුවන්ද? ඉතින් අනිච්ච කියන වචනේ දැන් පරම ගැඹීර තේරුම එන්නේ නැද්ද ඔබට? ඔන්න ඕක හොඳට තේරුම් ගන්න. ඔබ මේ විඥාණයට නම් එන්නේ එක දෙයක්. මොකද්ද? විඥාණයෙන්නේ තමයි දැන් ආපන්. ඒක තමයි විඥාණයෙන්නේ. මේ දැන් දාපන්. ඒක විඥාණයේ හැටි. නමුත් විඥාණයට ඒව ඕනේ වුණාට පින්වතුනි මේල හැදිලා තියෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට තමයි මේ සීළු දේ සිද්ධ වෙන්නේ. ඔබගේ දරුවා සනීප වෙලා නැතයි කියනවා කෝල් එකක් දීලා කියනවා ඔබගේ දරුවා වැටුණා ඔළුව පැලුණා දැන් ඉස්පිරිතාලේ අරන් ගියා දැන් ඇම්බියුලන්ස් එකේ අහවල් ඉස්පිරිතාලේ ඉන්නේ කියලා. දැන් ඔබගේ කැමැත්ත නම් ඊළෙන්නේ නේද? ඊළෙන්න පුළුවන්. ඔබගේ අත්ත වාහනේ. අපේ පොඩි වාහනයක්. 40ට විතරයි යන්න පුළුවන්. දැන් වාහන ගලපාගෙනවා. දැන් යයිද? නමුත් හිතට යන්න තියෙන්නේ මොකද්ද දැන්? දැන් මේ විඤ්ඤාණයට ඕනේ මොකද්ද? දැන් මේ ඉස්පිරිතාලේ ඉන්න. ඉතින් ඕයන් නෙමෙයි නෙමෙයි ඔය මෝඩ වැඩ ඔක්කොම වෙන්නේ. වාහන දෙකක් යනවා. විඤ්ඤාණයට ඕනේ මොකද්ද? මේ දෙන්නේ යන්න මැද්දේ. ඉතින් විඤ්ඤාණයට මැද්දෙන් යන්න උනොත් වැඩක් නැහැ නේ වාහනේ පලවන්න. දැන් මොකද වෙන්නේ කියලා. බබෝන් ගාල යන ගාන. ඊළඟ කුණු හරප කෝටියක් කියාගෙන ළමයා රේ 50 දෙනා මුඩ සිද්ධ වෙනවමක් වෙන්නේ. මෙතේ ඉඳගෙන පොලිසියත් දෙක ගන්න විඳ ගන්න. එහෙනම් විවිධ ඔබ කලබල වුණා කියලා. හේතුඵල වෙනස් වෙනවද? ඒ විඥානික බලාපොරොත්තුවක් ඇති වුණා කියන හේතුවල තියෙන හේතු වෙනස් වෙලා ඵල වෙනස් වෙනවද? හරියට හරියයි නැත්තම් නේ. එච්චරයි. එහෙනම් හරි ගියම මොකද වෙනවද? උඩ පැන පැන නටනවා. හරි ගියා හරි ගියා හරි ගියා හරි ගියා. වැරදුනාම මොකද කරන්නේ? මේ පෙරලි දෙලිය යනවා. ඔය තියෙන්නේ. ඔය දෙකම වෙන්නේ ඇයි? අර විඥානික බලාපොරොත්තුවින්ද නේද? විඥානික බලාපොරොත්තුවක් තියාගත්තාම ඉන්දියාවයි ලංකාවයි මැච් එකක් ගහනවා. එකෙක් කියනවා ඉන්දියාව දිනනවා. අනිත් එකා කියනවා ලංකාව දිනනවා කියලා. දැන් අර ඉන්දියාව දිනනවා කියනවා හෙට ඉන්දියාව දිනන්නේ? ඈ? අර ලංකාව දිනනවා කියනවා හෙට ලංකාව දිනන්නේ? නෑ. දැන් අපි හොඳටම දන්නව නේද කිමුදිනේ ඔය දෙකෙන් එක්කෙනෙක් අඬනවා එක්කෙනෙක් hina වෙනවා කියලා හෙට. එහෙනම් එක්කෙනෙක් අඬන්නේත් එක්කෙනෙක් hina වෙන්නේ. මොකක් නිසාද? හේතු ටිකක් හින්දා නේද? එහෙනම් හේතු ටික සකස් වුණා. එක්කෙනෙක් හිතන් හිටිය විදියට හේතු ටික සකස් වෙච්ච නිසා එයා hina වෙනවා. අනිත් එක්කෙනා හිතන් හිටිය විදියට නෙමෙයි හේතු සකස් වුනේ නිසා එයා අඬනවා දැන්. හැබැයි හේතු සකස් වුනේ ඔය දෙන්නම හින්දා නෙමෙයි. මම හගිය හදේගේ. ඉන්දියාව මැච් එකක් ඉන්දියාවයි ලංකාවයි ගහන මැච් එකක් කවුරු හරි දිනන්නේ මිනිසුන්ගේ හේතු මිනිසුන්ගේ කැමැත්ත නිසාද? ලංකාවට කවදාකවත් මැච් දිනන්න හම්බෙන්නේ නැහැ. ඇයි? ඉන්දියාව කියන්නේ ලංකාවගේ 60 ගුණයක් විතර ලොකු රටක්. එහෙනම් කවදාකවත් මැච් එකක් දිනන්න හම්බෙන්නේ නැහැ ඔය පුංචි රටවල. මේ එහෙම වෙන්නේ නැහැ. විඥානික බලාපොරොත්තු තියාගන්නවා මෝඩයෝ. මෝහයට අඩ තියාගන්න එක තමයි මෝඩයා. මෝහයට අඩ තියාගෙන ඉන්නේ හැමතිස්සෙම. මෝහයත් එක්ක ඇදලා ගිහිල්ලා ඉන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? ඔන්න මෝඩය ඇදිලා. දැන් මෝඩයා තමයි ඉන්නේ. මෝඩයා තමයි හැමතිස්සෙම මොකද්ද? හේතුන්ගෙන් ඵල හැදෙනකොට ඒවද එක කැමති වෙනවා. එක අකමැති වෙනවා. ඔය දේවල් සිද්ධ කරගන්න. හේතුන්ගෙන් හැදෙන දේවල් තියෙනදිනේ හේතුන් නැති වෙනකොට නැති වෙලා යනවා. ඔච්චර තමයි මේ ලෝකේ තියෙන ධර්මතාවය. මේ ලෝකෙ කොච්චර සරලද බලන්න. මේ ලෝකෙ විනාශය කඩේගෙන තියෙන්නේ කවුද? Tamanta මේ විනාශය කඳවගන්නේ කවුද? Taman me. මොකක් නිසාද? විඥානික බලාපොරොත්තු තියාගන්න. දැන් මේ ඔන්න දැන් ඔබ බලාපොරොත්තුවක් තියාගන්න. අද මම මේක ඉවර වුණාම ගෙදර යනවා කියලා. මගදී මේ මේ වාහනේ කැඩෙනවා. දැන් දුකයිද නැද්ද? වාහනේ කැඩිලා ඒකට විඳින ශාරීරික දුක නමතරව තව මානසික දුකක් නැද්ද? ඇයි මේ මානසික දුක ආවේ? විඥානික බලාපොරොත්තු නිසා. එහෙනම් ඔබ මෝඩයෙක් හින්දා නෙමෙයි විඥානික බලාපොරොත්තු තියාගත්තේ. මේ මම මේ මෝඩයා කියලා කියන්නේ අර සමාජ සම්මතයේ ඉන්න මෝඩයාට නෙමෙයි. මෝහයට අඩු තියාගත්ත එක ගැන මම මේ කියන්නේ. මෝහයත් එක්ක ඉන්න එකනා ගැන. මෝහයත් එක්ක මෝඩකමත් එක්ක ඉන්න නිසා නේද පින්විතනි. හිතාගත්තේ අද ඔය gedera හිම කියලා. ඊයේත් ඔබ ඒක හිතාගත්ත ඊයේ gedera ගියා. දැන් ඊයේ gedera ගියා කියලා අද gedera වෙයිද? එහෙම වෙන්න පුළුවන්ද? ඊයේ මම හරියටම විනාඩි 5කින් gedera ගියා. උදේ මම විනාඩි 5න් එනවා. 6 වෙනි විනාඩියේදී මං ආවෙ නැත්නම් පොලිසියට කෝල් කරන්න කියලා කියන්න ඕන පුළුවන්. එහෙනම් ඊයේ ඊයේ තිබුණ එකම කැමැත්ත නේද ගෙදර යන්න. ඉතින් ඊයේ විනාඩි 5න් ගියේ. නමුත් අද යන්න බෑනේ. අද යන්න පුළුවන් නම්. අර පුතාට කතා කරලා කියනවා පුතේ මම විනාඩි 5න් එනවා. විනාඩි 5න් මට එන්න බැරි වුණොත් පොලිසියට කෝල් කරන්න. සාමාන්‍ය ජන විවාහයේ තියෙන කරුමෙ කියලා වචනයක්. අනේ ඕවා මහා කරුමෙට සිද්ධ වෙන දේවල්. ඔය ඇත්තම කරුමෙ නෙමෙයි. ඔය වෙනනේ මොකද්ද? විපාකේ. වෙනනේ මොකද්ද? විපාකේ. කරුමෙ කියන්නේ කරන එක. ඈ? ඒක තමයි කරුමෙ කියන එක තමයි අපරාර්ථය. නෙමෙයි පෙරාර්ථය. විපාකේ තමයි අපරාර්ථය. අපි කියන්නේ අනේ අපරාධනේ. මොකද අපරාධය කියන්නේ? අපරාධනේ. අපරාධ කියලා විතරක් හරියන්නේ නැහැ. බලන්න මොකද්ද? පෙරාර්ථය මොකද්ද? කර්ම කියන්නේ මොකද්ද? මේ හැදෙන ඔය ඕනම දෙයක කර්මය කියන්නේ එක හේතුවක් විතරයි. අපි මෙච්චර කල් කරපු කර්මවල විපාක එකපාර මේ බහින්න ගියොත් එහෙම. ඒක මොහොතක්වත් දෙන්න පුළුවන් නේද අපිට? නැහැ. එහෙනම් ඒවා සකස් වෙන්න ඕනේ. අනන්තරික සමනන්තරික ප්‍රත්‍ය දෙක දනු ඒක සකස් වෙන්න ඕනේ. ඒ සකස් වුණාම තමයි මේ සමනන්තරේ හැදුනට පස්සේ කර්මේ නැමෙ විපාකේ නැමෙති අනන්තදී ඇවිල්ලා ඔබේ බහ ගන්නවා. ඒ බහලා තමයි ඒ සංසිද්ධි වෙන්නේ. ඒතර ඒක එක හේතුවක් විතරයි. තව හේතු ප්‍රකෝටි ගානක් එකතු වෙලා තමයි ඔය කියන එක එක ඵලය දෙන්නේ. මේ ඔබ හුස්මක් ගන්නවා කියන එක ඒක හේතු ප්‍රකෝටි එක ඵලයක්. හරිනම් ඔබ කියන්න ඕන මොකද? එක හුස්මක් උඩට ගත්තාම yes ගත්තා. ආයෙක පල්ලෙහා දැම්මම ගත් දැම්මා. ආයෙ උඩ ගත්තාම ගත්තා. ඇයි? සතුටු වෙන්න ඕනේ. හේතුව මොකද්ද? ඔය ගන්න අතරේ මැරෙන්න බැරිද? බත් කඩක් ගිලිනවා. ඔය ගිල්ල වෙලාවේ අර මේ මෙතන දිනන තව කෑල්ලක්. උතන පොඩ්ඩක් ඇවිල්ලා වෙනහලට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ඉවරයි. එහෙනම් බිනරුවේ බත් ටිකක් කාලා ඔය ටික බිරවලා ඔය යනවා කියන සංසිද්ධියත් මහා හේතු කොටක ඵලයක්. ඔය එකක්වත් පින්ගදනේ ඔබ වශයෙන් තියෙන එකක් නෙමෙයි. හැබැයි මේ මෝඩ විඥාණය. එන්නේ මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා. ඔන්න දැන් අපේ මාත්‍රේ කාල් දීපම මම පොඩ්ඩක් විස්තර කරන්න කියලා. මේ අභිසංඛාර කියන්නේ මොනවද කියලා. ඔන්න විස්තරයදෝ තව ටිකක් අහගන්න අභිසංඛාර ගැන. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කොටසක් තියෙනවා. ඔන්න ඔතන අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන්නේ පින්ගදනේ අභිසංඛාර ගැන. යම් අවිද්‍යාවක් තියෙනවා. මොකක්ද අවිද්‍යාව කියන්නේ? අපි ගිය හදිහියේ මේක කතා කළා. මේක නැවත නැවතත් කතා කරලා පින්වදින හොඳට මේ යථාර්ථය තේරුම් ගන්න. මේ යථාර්ථය තේරුම් ගත්ත නම් ඔය බලාපොරොත්තු සියල්ලමක් වෙනවද? නැති වෙලා යනවා. යම් මොහොතක බලාපොරොත්තු නැතුව ජීවත් වෙනවනම් ඔබ රහතන් වහන්සේනවා. පින්වදින රහතන් වහන්සේ ඊළඟ හුස්ම ගන්නවත් බලාපොරොත්තු වෙන්නේ මේ දාපු හුස්ම පල්ලෙහාට වැටෙන තරංගවත් බලාපොරොත්තුවක් නැහැ උනාට. බලාපොරොත්තුවක් නැහැ. හුස්ම යනවා වැටෙනවා. ඌර දානවා පල්ලෙහාට යනවා. ඒ වුණා. බලාපොරොත්තුවක් නැහැ. හැබැයි කීයේ ඉන්නේ? මං හිටියෝ දෙන්නම් කොහෙට? එහෙම කීයේ ඉන්නේ නැහැ උනාට. එහෙම කීයේ ඉන්නේ කියොත් මේ මොකද වෙන්නේ උනාට? මොන දෙයක් කියන්න වෙන්නේ? ඇයි? මේ හුස්ම ගත්තොත් මේක දැම්මත් අනික ගත්තොත් මේක දැම්මොත් ඒ එන්න. එහෙම තමයි කියන්නේ. මොකද හේතුව? ඈ? ඒවා තත්තරෙන් තත්තරේට. තත්තරකින් කෝටියෙන් පන්වක ප්‍රමාණයක්වත් පින්වදින උන්වහන්සේ බලාපොරොත්තුවක් නෑ. වෙන්න තියෙනේ වෙනවා. බලාපොරොත්තුවක් නෑ. බලාපොරොත්තුව නෙවෙයිද වේදනාව ගේන්නේ? බලාපොරොත්තුවයි වේදනාව ගේන්නේ. යම්දරක බලාපොරොත්තුවක් තියාගත්තා නම් ඉෂ්ට වුණහම මොකද වෙන්නේ? හරි කැමැති සතුටුයි වැඩේ වෙරේ දෙන්නේ මොකද්ද? ඒ ඉෂ්ටතාවයේ පවත්ත ගන්න බෑ. ඒක විපරිණාමයට ගියහම ආයි මොකද වෙන්නේ? ආයි දුකයි. එහෙම කියන්නේ දුක්ඛෝ ලෝකේ පටිච්චිතා. මේ ලෝකේ දුක මැද පිහිටලා තියෙනවා කියලා සාසන වාහි දේශනා කරනවද නැහැ? එහෙනම් යම් හදක ඔබේ හිතට සතුටක් ආවත් ඊළඟ මොහොතේ ඔබ මොකක් කරනවද? දුකතරයි යනවායි. ඒ වෙලාවේ සතුට කරපු දේ ඒ විදිහට පවත්ගෙන ඉන්න බෑ. විපරි නාමයට යනවා. දැන් මොකද වෙන්නේ? දැන් එනවා දුකයි. ඔන්න ඒ දුක හටගත්තාම අවිද්‍යාවේ ඉන්න එක මොකද කරන්නේ? දැන් අපිට ධර්මයේ කතා කරන්න පුළුවන් වෙනවා. ගොඩ නගනවා. දුකක් ආපු ගමන් මොකද කරන්නේ? ගොඩ නගනවා. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ගොඩ නගනවා. හැම තිස්සෙම කරන්නේ දුකක් ආපු ගමන් ගොඩ නගනවා. දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන. ඕක නෙමෙයි මිනිස්සු කරන්නේ. හොඳට බලන්න මොන කවුරු ගත්තත් පෘථග්ජන මිනිසෙක් නෑ. නැත්තම් අරහතුන් වහන්සේ නමක් නෙමෙයි නං. හැම මොහොතක්ම කරන්නේ මොකද්ද? දුකක් ආවනම් ඒකට හරියන්න ගොඩ නැගීමක් කරගන්නවා. මොනෝන්ගේ දෙයක් ගොඩ නගනවා. ගොඩ නැගුවට පස්සේ දැන් මොකද වෙන්නේ? එයා හිතනවා දුකෙන් නිදහස් වුණා කියලා. නමුත් අන්තිමට එයා ගොඩ නගලා තියෙන්නේ මොකද්ද? තව දුකක්. දරුවෙක් මැරිච්ච අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් මොකද කරන්නේ? තරුණ වයසේ ඉන්න ළමයේ මේ අපේ දරුවෙක් මැරෙනවා. නැත්තම් මව කුසේදී මැරෙනවා. දැන් මොකද කරන්නේ? තව එකෙක් හදනවා. හරිනේ. ඇයි? දන්නේ ඒක නේද? අවිද්‍යාවනේ. ඇයි? අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං. අඥානං එන දුක්ඛාරේ සත්‍ය පිළිබඳ ඥානයක් නැහැ මෙයාට. මේ දුක කියන එකක් මේ ලෝකේ පවතින විදිය ගැන මෙන්න මේ අපි මේ කතා කරන දුක කියන එක ලෝකේ පවතින විදිය ගැන අවබෝධයක් නැහැ. මේ දුකට හේතුව මොකද්ද කියන එක ගැන අවබෝධයක් නැහැ. දුක නැති කරන්න පුළුවන් කියලා අවබෝධයක් නැහැ. දුක නැති කරන මාර්ගයක් තියෙනවා කියලා අවබෝධයක් නැහැ. ඔය හතර අවබෝධ නැති කෙනා නම් මොකද්ද කරන්න ඕනේ? දුකක් හටගත්ත ගමන් ඒක වහගන්න යමක් ගොඩනගන්න ඕනේ. හැබැයි මේක දන්නේ නැහැ. ඒ ගොඩනගපු එකෙන් දැන් මොකද වෙන්නේ? ආයි දුකක් ගේනවා කියලා. ආයි දුකට ගියාට පස්සේ මේ හිතක් නැර වෙන එකක් මේ කතා කරන්නේ. රහතන් වහන්සේට දෙන මේ හිතක් නැර වෙන දුක තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒක නිසා තමයි හොරෙක් කියලා ඇහුවොත් මෙහෙම. නුඹ මං ඉන්න තැන දැනගත්තා මං දැන් උඹව දැන් මරනවා කියලා. අනේ මරහා ඒ මේ මොහොතක් නැර මේ දුක ගොඩ නැගෙන ආකාරය උන්වහන්සේ දැකලා තියෙන්නේ. මේකින් වඩා හොඳයි මක් කියලා නැහැ කියලා. පින්නම් පානක කොහොමත් උන්වහන්සේ. ඒක නිසා උන්වහන්සේ ඕනෙ වෙලාවක ලෑස්ති පින්නම් පාන. හැබැයි මේක ගැන දන්නේ නැති කෙනා මොකද කරන්නේ? ඒක නා දන්නවා එක දෙයක්. මේක දුක උනාට මට ගොඩ නගන්න පුළුවන් ඕනම් මක් වෙන්නද? දුකෙන් නිදහස් වෙලයි. ඒකනේ මිනිත්තු ගොඩනගන්න ආස ඔච්චර බලාපොරොත්තු. ගොඩනගුවා කියන්නේ මොකද්ද? බලාපොරොත්තුවක් තියාගත්ත තව එක. ඒ තව බලාපොරොත්තුවක් තියාගෙන ඒ බලාපොරොත්තු ඔස්සේ ඊළඟට යනවා. ඒක වෙනසලා ගියාම ආයි අඬනවා. අන්න ඒ රායි මොකද කරන්නේ? තව එකක් ගොඩනගනවා. එහෙනම් පින්විතනේ ඔන්නේ සංඛාර කියන කොටසට සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා. කෙසෙල් වනයේකට ඇතුල් වුණ කෙනෙක් නැතනම් අරටුවක් හොයන්න ඉන්න කෙනෙක් කෙසෙල් වනයේකට ඇතුල් වුණා වගේ කියලා. අරටුවක් ඕනේ. දිග තනි කෙලින් තියෙන අරටුවක් හොයන්න ඕනේ කෙනෙක් ඇතුල් වෙනවා කෙසෙල් වනයේකට. හොඳ සාරෙට හැදිච්ච කෙසෙල් ගස් දකින්න. මේ කෙසෙල් ගස් තනි කෙලින් හැදිලා තියෙනවා. මෙයා හිතනවා මොකද්ද? මේ කෙහේ ගසේ අරටුව ඇති. දාගත්ත බිමට. දැන් මෙයා දුකින් ඉන්න කෙනෙක්. මේ දුකෙන් නිදහස් වෙන්න යාට ඕනේ කළ තියෙන්නේ මොකද්ද? අරටුවක්. එයා අරටුව හොයන්න ඇතිුනේ කොහාට? කෙසෙල් වහනේකට. දැන් මොකද කරන්නේ? එක කෙහෙල් ගහ බිම දාලා පතුරු ගහගෙන යනවා. මෙයා දුකින් දුකටපත් වෙනවද නැද්ද? පත් වෙනවා. හැබැයි පත් වුණාට පින්වතුනි අවිද්‍යාව තියෙන කෙනෙක් නේද මේ? එහෙනම් එයා දන්නේ නැහැ නේද දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියලා. එයා දුක මේ අඳනව ඕගල. දුක දන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය කියන එක දන්නේ නැහැ. හේතුන්ෙන් හටගත්ත දේවල් හේතු නැති වුණොත් නැති වෙනවා, හේතු තියෙනකන් තියෙනවා කියන ස්වභාවය දන්නේ නැහැ. ඕනේ මොහොතක දුකට ඇදගෙන යන්න වුණුවන් කියන එක අවබෝධයක් නැහැ. මහා ගිනිලෙස දකින්නේ නැහැ. එහෙනම් එයා දුක්ඛ ආර්ය සත්‍ය දැකලා නැහැ. දුක්ඛ ආර්ය සත්‍ය දැකලා නැති නිසා දුක්ඛ හමුදා ආර්ය සත්‍ය ගැන අවබෝධයක් කොහොමද උඹ හටගන්නේ? හේතුව මොකද්ද කියන එක. ඒකත් නැහැ. එහෙනම් දැන් එයාට හටගත්ත දුක මොකද්ද? අරටුවක් නැති එක. එහෙනම් ඒ අරටුවක් හොයාගත්තා නම් හරිය හැංගීම තමයි එයා ඉන්නේ. ඒක තමයි එයාගේ ගොඩ නැගීමේ. දැන් එයා ඒක ගොඩ නගන්න අරටුවක් හොයන්න දැන් මේක පතුරු ගහගත්තා. දැන් නැහැ. දැන් ආයුධකටපත් වුණා. හැබැයි අවිද්‍යාවේ මහත මොකද්ද? එයාට කියනවා තව එකක්. එයාට දැනෙනවා මොකද්ද? මේ ගහේ නැහැ. එහෙනම් මොකේද තියෙන්නේ? අනිත් ගහේ තියෙනවා. දැන් එයා මොකද කරන්නේ? මේක පැත්තකට දාලා තව ගහක් බිම දාගත්තා. ඔන්න අභිසංකාර වඩන හැටි. දැන් තව ගහක් බිම දාගත්තා. දැන් ඕක පතුරු ගහගෙන යනවා. අහුවේ දරටුව නැහැ. හැබැයි පින්වතුනි අවිද්‍යාවෙන් ඉන්නේ. දුක්ඛේ අඥාන. දුක්ඛ සමුදය අඥාන. දුක්ඛ නිරෝධේ අඥාන. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥාන. මුට තියෙන වෙන දුක. ඒ දුක පිළිබඳ උට තේරෙන්නේ නැහැ. ඒ දුකට හේතුව ගැන උ දන්නේ නැහැ. ඒ දුක නැති කරන්න පුළුවන් කියලා දන්නෙත් නැහැ. ඒ නැති කරන මාර්ගය ගැන දන්නෙත් නැහැ. ඒ දන්නේ කොහේකද මොකද්ද? දුකට පිළියම් කරන්න. ඔය උදනා දැන් දුකට කරන පිළියම මොකද්ද? අරපු හොයාගත්තා නම් හරි. දැන් එයා අනික් ගහට දාගත්ත බිම. දැන් හොයනවා. හවුවේද? නැහැ. පින්වතුනි ඕ වගේ කෙසෙල් ගස් කීයක් නම් බිම දාලාද ඔබ ඉන්නේ මේ සංසාරේ? ඒකයි පින්වතුනි ශාස්ත්‍රීය මහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ කතමා චානන්ද සබ්බ සංකාරේහි අනිත්‍ය සංඥා. මේ සියලු සංස්කාරය නැත්නම් සියලු සංකාරයන්ගේ අනිත්‍ය සංඥාව බලන්න කියලා කියන්නේ කොහොමද? ඉදානන්ද වික්ඛු සබ්බ සංකාරේහි අට්ටි යති හරායති jigucchati අට්ටි යති. ඇට වගේ කිසිම හරයක් නැති මස්ලේ වර මේ මස්ලේ නැති ඇටයක් බල්ලන්ට දුන්නාම මොකද කරන්නේ? ඕක හපහපා ඉන්නවා මිසක් උන්ගේ බඩ පිරෙන්නේ නැහැ කවදාවත්. අභිසංකාර කියන්නේ අන්නේ ඒ જાතිය. කොහොම කළත් දුකට පිළියමක් එන්නේ නැහැ අභිසංකාරයකින්. අභිසංකාරයෙන් දුකට පිළියමක් එන්නේ නැහැ. බල්ලට තියෙන දුක මොකද්ද? බඩගිනි හැදිච්ච බල්ලට. මේ හොඳට තේරුම් ගන්න. බඩගිනි හැදිච්ච බල්ලට තියෙන දුක මොකද්ද? බඩේ හාය. මේ බඩගින්න තියෙන්නේ. දැන් උඹට දෙනවා මස්ලේ නැති මස් කට්ටා. දැන් උඹ ඕක දමාගෙන හැපුවා කියලා. උගේ දුකට පිළියමක් එයිද? එකපාරක් හපනවා. දැන් බඩ පිරුණාද? එහෙනම් ඔබ දුකට පිළියමක් වුණාද? තව පාරක් හපනවා පිළියමක් වුණාද? තවත් පාරක් හපනවා පිළියමක් වුණාද? තවත් පාරක් හපනවා පිළියමක් වුණාද? මේ ඔන්න සබ්බ සංකාරයේ අනිත්‍ය සංඥා. මෙන්න මේ සංකාරයන්ගේ අනිත්‍යතාවය ওই විදිහට දකින්න. අට්ටි යති. ඊළඟට හරා යති. මහ ලැජ්ජ සහගතයි නැද්ද? ඔය කරන වැඩේ ලැජ්ජ සහගත නැද්ද? පය බරවායට පිටිකර දෙහෙත් බඳිනාසේ නෙවෙයිද? කකුලේ බලව තියෙන්නේ පිටිකරේ මොනවද කරන්නේ? බේත් බඳින්නේ. ලෙඩේ තියෙන තව දැනක බේත් කරන්නේ තව දැනකට. ලැජ්ජසෙන්නේ නැද්ද? හරායති, jigucchati. ජීව වගේ මලමුත්‍රා වගේ. ඔය සංකාර අභිසංකාර වඩන වැඩ පිළිවෙල. මුකින් දුක නැදවදා ගන්න වැඩ පිළිවෙලක් ඔය කරන්නේ මොහොතින් මොහොත. මොකද මෙන්නදී අභිසංකාරයෙන් හැමදෙයක්ම දෙයක් ගොඩනගනවා. ගොඩනැගීමක් තමයි අභිසංකාරයක් කියන්නේ. ගොඩනැගීමක් උදසා එකතු කරනවා. ඕකට තමයි අභිසංකාර කියන්නේ. ගොඩනගන්නේ ඇයි? වැය වෙලා ගිය හින්දා. වැය වෙලා ගියේ ඒක ගොඩනගන්න තමයි හදන්නේ. ඔච්චරනේ දන්නේ. යමක් වැය වුණොත් ගොඩ නගපන් කියලා තමයි දන්නේ. යමක් වැය වීම නිසා දුකක් එනවා. එතකොට දන්න එකම දේ මොකද්ද? ගොඩ නගපන්. දුකෙන් නිදහස් වෙන්න. ලෙඩේ තියෙන්නේ වෙන තැනක. බේත් කරන්නේ තව තැනකට. ඉතින් දැන් ලෙඩේ හනීප වෙයිද? කවර කවදාක්වත් නැහැ. ඔන්න ඔය ලෙඩේ හනීප කරගන්න නැතුව පින්නදුනේ අනාදිමත් සංසාරේ හිඳලා ආවා. දැන් මේ මොහොත නම් මේ දහම ඔබ මනාව දහම තේරුම් ගත්තද මේ ඇත්තටම වෙන්නේ කියලා? ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගත්තා නම් පින්නදුනේ ආයෙ ආයාසයෙන් දැන් මේ අපි සමහර අයට කියනවනේ උත්සාහ කරන්න මේක තේරුම් අරගෙන දැන් වැඩිදුරට ඇවිල්ලා මේක ඉවර කරගන්න. ඔය මොහොත් කියන්න දෙයක් නැහැ. හුම්ව තියාගෙන පැනගෙන ඉන්නේ මේක තේරිච්ච ගමන්. ඔය තේරෙනකන් තමයි පොඩ්ඩක් එහෙට මෙහෙට කියන්න තියෙන්නේ. මේක හරියට තේරුණා නම් පින්නතනේ එතනින් එහාට මේ ජීවිතේ ඉන්නවා කියන එක මරණ වලු වැඩ. ඊට වඩා හොඳයි මැරිලා යනවා නම් කියලා හිතාගෙන ඉන්නේ. ඒ මට්ටම යනකම් මේක එපා වෙනවා. හේතුව මොකද්ද? ඒ අවබෝධයෙන් ආව නම් පින්වදින දැන් හොඳටම දන්නවනේ ඉතින් පය බර ආයත පිටිකර බෙහෙත් බඳලා වැඩක් නැහැ කියලා. තව සමාජයෙන් කියනවා නෑ බඳහ. මේ වැඩක් නැති බව තේරුම් ගත්ත කෙනා එතනින් එහාට මොකද කරන්නේ? නිදිල යන්නනේ හදන්නේ. තුවාල තියෙන තැන බල තුවාලෙට බෙහෙත් කරන්නනේ හදන්නේ. රහතන් වහන්සේ නමක් අල්පේච්ඡයි කියන එක මේ අහන්න දෙයක් නැහැ. ආ රාහතුන් වහන්සේ රහතින් පව කරන්නේ කියන එක මේ මහ ලොකු වීර ක්‍රියාවක් නෙමෙයි. ඒ උන්වහන්සේගේ ස්වභාවය. ඕක ලොකු වීර ක්‍රියාවක් වෙන්නේ කාටද? පුතඥයන්ට. එහෙම නැත්නම් සේකයන්ට. තමයි ලොකු වීර ක්‍රියාවක් වෙන්නේ. සාත්‍රුන් වහන්සේ ඕක මහ ලොකු වීර ක්‍රියාවක් නෙමෙයි. එහෙනම් කියන්න බෑ සාත්‍රුන් වහන්සේ උදේට මුත්‍රා කරුසේක. එහෙනම් ඒකත් හරි ලොකු වීර ක්‍රියාවක් වෙන්නේ නැහැ. උන්වහන්සේ ඒකත් මොකද්ද? ඒ උන්වහන්සේ දිනතරියා උන්වහන්සේ දෙමාවිය. උන්වහන්සේ හුස්ම ගන්නවා. ඒකත් හරි ලොකු දෙයක්ද? ඒ උන්වහන්සේ දෙමාවිය. එහෙනම් රහතින් පව් කරන්නේ නැගෙන එක උන්වහන්සේගේ චිත්තස්වභාවයෙන්. උන්වහන්සේට එක බින්දු මාත්‍රයක්වත් මානසික දුකක් එන්නේ නැහැ කියන එක උන්වහන්සේගේ චිත්තස්වභාවය. ඇයි? හිත මූලයෙන්ම බලාපොරොත්තු නැතුව එන්නේ. ඇයි? අවිද්‍යාව ඉවරයි. අවිද්‍යාව රහම වලින් ඉවරයි. ඒක නිසා උන්වහන්සේලා කිසිම හේතුවක් නිසා ගොඩනගන්නේ නැහැ. වෙනවා ගොඩනගන්නේ. කායික පීඩාවක් සම්මුඛව ගන්න යම් කිසි වැඩ පිළිවෙලක ඉඳලා ඉන්නවනම් ඒකත් ඔය කුලගෙට අයිතිද කියලා යහුවේ. දැන් අපි එහෙම කෙනෙකුට තදබල ඔලුව හැක්කුවක් තියෙනවා. මේ ඔලුව හැක්කුවෙන් නිදහස් වෙන්න මොනවා හරි ආලේපනයක් ආලේප කරනවා. මේ මේ කියන දේවල් ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ තියෙන්නේ සසර දිග්ගහින දේවල් ගැන. ඒ කියන්නේ තණ්හාවකින් කෙලවර වෙන තැන් ගැන. තණ්හා උපාදාන භව කියන තැනට යන දේවල් තියෙනවා. දැන් කෙනෙකුට ඕනේ කියලා කෑම ටිකක් කන්න. දැන් රහතන් වහන්සේට කෑම ටිකක් කන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවා. බඩගින්නක් කෙනෙකුට උන්වහන්සේ දෙන වෙලාව හරි. උන්වහන්සේ බින්ද පාදේ වදිනවා. දැන් උන්වහන්සේ කයත් අරගෙන වදිනවනේ ඉස්සරහට. ඔය එකක්වත් දැන් සසරට අරගෙන යන්නේ නේවද? නෑ. හැබැයි කෙනෙකුට හිතෙනවා දැන් ඕක රහතන් වහන්සේට නැති වුණාට සාමාන්‍ය කෙනෙක් මට දැන් කන්න ටිකක් ඕනේ. හැබැයි ඒ කන්න ටිකක් ඕනේ කියලා හිතනකොට පින්වතුනි ඒ කෙනාට අර රහතන් වහන්සේට වඩා වේගයක් තියෙනවා. මොකද්ද ඒ වේගය? අර තියෙන බලහිරත්වය. අර ගෙදර හොඳ කෑම තමයි බින්දපාතට දෙන්නේ. දැන් වැඩ කරන අය ඉන්නේ. දැන් ගම්වල ඔය කුලී වැඩ කරන අය කැමති සමහර ගෙවල් වල වැඩ කරන්න. සමහර ගෙවල් වල වැඩ කරන්න කැමති නැහැ. ඇයි ඒ? අර ගෙදර වැඩ කරනකොට ඒ ගෙදරේ වෙන කන්න දෙන්නේ. මේ ගෙදර වැඩ කරනකොට මේ ගෙදරේ වෙන කන්න දෙන්නේ. මුන්නම් කුණු පෙරේතිය මුම්මේ සම්බෝලයි වතුයි මුන් කන්නේ. මුංගෙ ගෙදර වැඩ කරන ගම අපිට සම්බෝලයි වතුයි කන්න වෙන්නේ. ඔන්නෝම හිතෙනවා. එහෙනම් දැන් ඒ මිනිස්යාට දැම්මම කන්න ඕනේ කියලා හිතච්ච ගම රහතන් වහන්සේට වඩා දේවල් එයාගේ කෙනාට හිතෙන්න පටන් ගන්නවා. අන්න ඒක නා ඒක නිසා බලාපොරොත්තු තියා ගන්නවා. මෙන්න මේක මෙහෙම තේරුම් ගන්න යම් තැනක දුකින් නිදා මොකක් හරි කයෙන් හෝ මොකක් හරි එකින් දුකින් නිදහස් වෙන්න කියලා හිතාගෙන බලාපොරොත්තු තියාගත්තා. ආන් ඒ බලාපොරොත්තු තියා ගැනීම තුලමක් වෙනවද? ඒකාන්තයෙන්ම දුකක් හට ගන්නවාමයි. බලාපොරොත්තු නැතුව දෙයක් කරන්න පුළුවන් නම් අන්න දුකක් නෑ. කවුද බලාපොරොත්තු තියන්නේ? සාතුන් වහන්සේට දානයකට ආරාධනා කරනවද? උන්වහන්සේ දානේ බාර ගන්නවා. දැන් උන්වහන්සේ හෙට දානයට වැඩි කියලා බලාපොරොත්තු තියන් ඉන්නේ උන්වහන්සේද? හාරිපුත්‍රයන් වහන්සේද? එහෙම නැත්නම් දාන්න ආරාධනා කරපු පිරිසද? අන්න ඒකයි දකින්නේ. දානයට ආරාධනා කරපු පිරිස. ඒ නිසා නේන්නම් මම හිතන්නේ සීවලි කුමාරයා උපදිච්ච වෙලාවේ සීවලි කුමාරයා බොහොම තරුණ දුපීඩාවක් ඉඳලා තමයි උපදුනේ. මේ ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර කර හිටපු දුප්පාවාසාව. සත්වරු හත්මස් සත් දිනක් කුසේ තියාගෙන ඉලියද දැක්ක. ඉතින් මේක හරියම ප්‍රීතියක් ඇති වුණා සියලු දෙනාට. ඒක නිසා ඒ විදිහට දානකට ආරාධනා කළා. මේ දානෙට ආරාධනා කළාම සාතුන් වහන්සේ මහා මොග්ගල්ලාණන් වහන්සේගේ කුළුපග දායක නිවසක දානයක් බාර අරලා. නමුත් මේ අධික වේදනාවක් ඉඳලා සාතුන් වහන්සේගේ ත්‍රිවිධ රත්නයේ ගුණ විහිපත් කර කර ඉඳලා මේ කාර්යය සිද්ධ වෙච්ච නිසා ඇවිල්ලා මේ ඉල්ලීම කළාම සාතුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට කියනවා, අර දායක මහත්තයාව පොඩ්ඩක් එක්කගෙන ඉන්න. මොකද බුද්ධ නීතියට අනුව නම් හිඟන්නේ දානයක් බාරලන් හිටියත් රජුරුව දානෙට ඉල්ලුවත් හිඟන්නගේ අකමැත්තෙන් රජුරුවන්ගේ දානෙවත් බාර ගන්න බෑ. ඒක බුද්ධ නීතිය. උන්වහන්සේලගේ ස්වභාවය. මොකද උන්වහන්සේ රජුරුව හිඟන්න අතර වෙනස නැති හින්දා. අර මිනිස්සයා ආවා. ආවන පස්සේ ඇහුවා, ඔබට පුළුවන්ද මෙන්න මෙහෙම හරදරයක් වෙලා මෙහෙම අවස්ථාවකට පත් වෙලා මේ අය ඉන්නේ, ඔබට පුළුවන්ද ඔබගේ දානෙ වල ඒ අයට දීලා ඊළඟ දවසේ ඔබට ඒ දානෙ ලබා දෙන්න? ඒ මිනිස්සයා කිව්වා, ස්වාමීනි, ඔබ වහන්සේ මගේ ජීවිතය ගැන වග කියනවා නම් මම දාන වරමුට්ටු ඔක්කොම අරගෙන ඉවරයි. ඒව ගැන වග කියනවා නම් මගේ සද්ධාව ගැන වග කියනවනම් මං හෙට දානි කරන්න. ඒ වෙලාවේ ශාස්ත්‍රඥ මහන්සිය කියනවා, මම ඔබගේ ජීවිතය ගැන වග කියන්න. එහෙනම් උන්වහන්සේ බැලුවනේ දනගත්තේ මෙයක නැරෙන්නේ. එහෙනම් හරි. අන්න ඒක නිසා තමයි කිව්වේ. එහෙනම් උන්වහන්සේ බලන්න ඕනේ නේද උන්වහන්සේට මෙලේවත් ඉස්සරහට. අපි එකපාරට උන්වහන්සේ දන්නේ නැහැ. බලාපොරොත්තු නැහැ එක මොහොතකවත්. බලු ආරකෙන ඉන්නවා. හරි, මම ඒක ගැන වක් කියන්න. අදිස්ථාන බලෙන් දාන වස්තු ගැනත් මම වක් කියන්න. හැබැයි නුඹගේ ශ්‍රද්ධාව ගැන මම වක් කියන්නේ නැහැ. ඒක උඹගේ වැඩක්. ඒ ශ්‍රද්ධාව විරෝධ කියන්නේ මම සිතනවා. අදිස්ථාන කළ කාවල්. ඒක නුඹගේ වැඩක්. ඒක නුඹ බලා ගැනීම අනිත් දෙක මම බලා ගන්න. ආන් ඒ පොරොන්දු අපිට සුප්පා වාසාවට දාන දෙන්න අවස්ථාව ලැබගෙන දුන්නා. එහෙනම් ඔය හන්සිද්ධියේ තේරුම් ගන්න ඕන දේ මොකද්ද? උන්වහන්සේටවත් කිසි බලාපොරොත්තුවක් නැහැ උන්වහන්සේගේ ජීවිතය ගැන. නමුත් උන්වහන්සේ නම් ඒ කාන්දේම දන්නවා. ඉතින් මොකද මේ සාතු උන්වහන්සේ කියන්නේ එහෙම නෙමෙයි, පුද්ගලෙක් නෙමෙයිනේ. දැන් උන්වහන්සේ දැනන් හිතේ දේවගත ගලපෙන්නේ කියලා. ගල්පතුරක් කියන එක වදි කියලා. එහෙම උන්වහන්සේ කලින් දැනන් හිතේ නම් උන්වහන්සේ ඒ පාරේ වදිද? බයකට මොකටවත් නෙමෙයි. අර කාලකන්ණි මිනිස්සුන්ට මොන අපාය ගන්න වැඩද මේ කරගන්නේ? ඒ ගැන අනුකම්පා කළා උන්වහන්සේ ඔතනින් වඩින්නේ නැහැ නේද? නමුත් උන්වහන්සේ දන්නේ. එහෙනම් උන්වහන්සේ උනත් කොයිම මොහොතේ මොනවා වෙයිද කියන ස්වභාවය නේද ඉන්නේ ඉතින්. ඒ කියන්නේ උන්වහන්සේ ගැන උන්වහන්සේවත් කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්නේ. ඕවෙන් තේරෙන්නේ ඒක නේද? කිසිදු බලාපොරොත්තුවක් නැහැ. ඒ කියන්නේ මායාවට බැරි විද්දන්න. උන්වහන්සේලා විඳ පාද වැඩිනවා. මායාව මොකට කරන්නේ? ගිහිල්ලා ගෙවල් වල ඉන්න ඔක්කොටම වැහෙනවා. එක්කෙනෙක්වත් දාන්නේ දෙන්නේ නැහැ. ඉන් බෑ ගියා විඳ පාද වැඩි කවුරුත් දාන්නේ දෙන්නේ නැහැ. ආපහු එනවා. අර ගිය හිතින්ම ආපහු එනවා. බලාපොරොත්තු ඇතුව ගියා නම් මොකද වෙන්නේ? ඈ? මහ දුකක් සියද? එහෙනම් බලාපොරොත්තුවක් නැති නිසා කිසිමද අදියක් ඉස්සරහට තියන්නේ කොහොමද? ඊළඟ අදිය තියයිද දන්නේ? ඉස්සර මේක තියෙන්නේ මොකෝ? ඔයා මේ ලොකු වැඩක් කරන්න ගියාම කියන්නේ අපි මේක කරලා ඉමුකෝ. මේක උනොත් නේ අරක වෙන්නේ. එහෙනම් මේක කරලා ඉමුකෝ. හරි උන්වහන්සේ මේ හේතුඵල ධර්මයේ මනාකොට අවබෝධයෙන් ඉන්නේ. අන්න ඒ ගැන මනාකොට අවබෝධයෙන් ඉන්න නිසා පින්වදින එක මොහොතක්වත් උන්වහන්සේගේ බලාපොරොත්තුවක් නැහැ. එන්න ආපහු හැරිලා එනකොට මාරේ යනු. ආ දානේ වැරදුනාද? ආ හරි හරි. දැන් යන්නකො මම වැහෙන්නේ නැතු ඉන්න. අනේ නෑ උන්වහන්සේගේ මාරේ. උඹගේ දානේ නම් අපිට වැඩක් නැහැ. ආපස්සට ධම්මලෝකින ධම්මේ ප්‍රීතිය වර්ධන ජීවත් වෙනවා වගේ අපි අදාලන ප්‍රීතිය වර්ධන ජීවත් වෙනවා. උන්වහන්සේ ආපහු විහාරයට වඩිනවා. බලාපොරොත්තු තියාගෙන ගියා නම් එහෙන මොකද වෙන්නේ? දැන් ඔය අතර හිටියනම් පුතක් ජනහඳුරු කෙනෙක්. මාරේ ඉවරයි නේද? මාරේ ඉවර නෙමෙයි. මාරේගේ අම්මා තාත්තත් ඉවරයි. ඒ නමට මෙරෙමෙ ඉන්නේ ඇයි? එක වෙලයි දැන් මේ එක වෙලයි උන්වහන්සේලාත් වළඳන්නේ මේ උදේ පාන්දර විඳ පාද වේදිය කියන අවස්ථාව හරි අඳුින්න හන්න තියෙනවා. ඒ බලාපොරොත්තු මොන බලාපොරොත්තු ගියා? එහෙනම් දෙවියනේ මේ අභිසංකාරයක් කියලා කියන්නේ බලාපොරොත්තුවක් ගොඩනගන්න එකතු කරනවා. හිත හදන්න උදව් කරනවා. බලාපොරොත්තුවක් ගොඩනගන්න. අභිසංකාර නිරෝධ කරමු උතුමෝ. බලාපොරොත්තු ගොඩනගන්නේ නැහැ. අභිසංකාර නිරෝධ වෙන්න නම් මොකක් නිරෝධ වෙන්න ඕනේ? අවිද්‍යාව නිරෝධ වෙන්න ඕනේ. අවිද්‍යාව නිරෝධ කරමු උතුම බලන්න මේ ධර්ම කොයිතරම් කොයි මේ එකට එක ගැළපෙලා යන හැටි. අවිද්‍යාව නිරෝධ කරමු උතුම අවිසංඛාර නිරෝධ කරනවා. ඒ කියන්නේ දුක ගැන අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ මොකක් ගොඩ නැගුවත් දුකම තමයි කියලා. මොනනේ විද්වත් දුක තමයි කියන එක දන්නවා. ඒ දුකට ඒවට ඇටෑච් වුණොත් එහෙම ඒවට හා වුණොත් එහෙම ඔන්නෝක තමයි දුකට හේතුව කියලා දාන. එහෙනම් දැන් ගොඩ නැගෙයිද? නෑ. දුක නැති කරන විදිය දන්නවා. දුක නැති කරන මාර්ගය දන්නවා. ඔය හතර දන්නවා. ඔය හතර කරනවා. කරවව ප්‍රත්‍යක්ෂ කරනවා. ඒවන් තිපරිවත්තන් ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි. ඔය ටික දන්නෝ සත්‍ය ඥාන ඔය ටික කරනවා. කෘත්‍ය ඥාන කරලා ඉවර බව දැනගන්නවා. කෘතඥාන හතර වරක් තුන 12යි වට 3යි ඒවන් තිපරි වට්ටක් ආකාර ගියයිද 12යි ද්වාදස ආකාර. ඔන්න ඒ ටික හරියාකාරව දැහැගත්ත උතුම ළමයි පින්වතුනි අරහතුන් වහන්සේ කියන්නේ. ඕන් ඔය අරහතුන් වහන්සේ කිසිම බලාපොරොත්තුවක් නැතුව තමයි ජීවත් වෙන්නේ. එහෙනම් මේ බලාපොරොත්තු හදලා දෙන කෙනා කවුද? අභිසංඛාර. හදලා දෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා අවිසංඛාර හදලා අවිසංඛාරයෙන් විඥානයක් ගොඩනගෙනවා. නිකං විඥානයක් නෙමෙයි මේක. බලාපොරොත්තු සහිත විඥාන. බලාපොරොත්තු සහිත විඥානයක් ගොඩනගගත්ත එක මොකද වෙන්නේ? අන්න දුකක හට ගැනීම පටන් ගත්තා. බලාපොරොත්තු සහිත විඥානේ හැදිච්ච ගමන් ඔන්න අරහෙන් මතුවලා එනවා. මොකද්ද ගිය සතියේ කතා කළේ? බලාපොරොත්තු සහිත විඥානේ කියන්නේ හරියට මොකද්ද? නයි නටවන්නාගේ නයි මල්ල වගේ. මොකද වෙන්නේ? ඒ විඤ්ඤාණයට අනුව පිමින නලාවට අදාළ නයි ටික අරහෙන් නැගලා එනවා උඩට. අන්න ඒවට තමයි කියන්නේ මොකද්ද? උපාදානික නාම රූප. ওই නාම රූප ටික ඇවිල්ලා විඤ්ඤාණය දැහැගත්ත ගම අර බලාපොරොත්තු දෙගුණ තෙගුණ වෙලා යනවා. දැන් බලාගෙන ඉන්නවා මොකද්ද? ආ මිස්තවි. සලායතන වලින් බලාපොරොත්තු වෙන ඉන්නවා මේවා දැන් ගෙයි කියලා. ආවත් හතුටි ඇලුනා. නාවත් එතරම ගැටුණා. දුකයි. හැබැයි ආව එකත් මොකද වෙන්නේ? පාත්තගෙන යන්න පුළුවන්ද? පරිදිලා යනවා විපරිණාමයට යනවා. ගිය ගමන් දන්න එකම එක දෙයයි කරන්න. මොකද්ද? ගොඩනගපන්. ආයි ගොඩනගා ගන්න. දැන් ගොඩනගාගත්තේ මොකද්ද ආයි මේ? බලාපොරොත්තුවක් නේ. බලාපොරොත්තුවක් කියන්නේ මොකද්ද? දුකක්. ඕනෑම අවස්ථාවක ඔබට දුක වෙන දිලා තියෙන බලාපොරොත්තුව නෙමෙයිද? යම් පිච්ඡං ලබති තම්පි දුක්ඛං. ජාති ධම්මානං ආයසෝ එවං ඉච්ඡා උපජ්ජති යෝ වතමයන් ජාති ධම්මා අස්සාම නච වතනෝ ජාති ආගච්ඡය. අනේ මට මේ වගේ ජාතියක් නම් හොඳයි කියලා හිතාගෙන අනේ මේක මට ආවේ නෑ නේ කියලා දුක් වෙනවා. යම් බලාපොරොත්තුව තියාගත්තා නම් පින්වතුනි ඒ කාන්තේම ඔබට දුකක් විඳින්නම. එහෙනම් මොකද්ද මේ තියෙන වැඩේ? යථාර්ථයේ තේරුම් ගත්තා නම් පින්වතුනි ඔය බලාපොරොත්තු තියෙන වැඩේ කරන්නේ නෑ. මොකද හේතුව බලාපොරොත්තුව දුකට දක්වන ඔබව හැම මොහොතකම. හැබැයි ලෝක සත්‍යය කියන්නේ නම් මොකද්ද? බලාපොරොත්තු ඔබ ජීවත් කරවාවි. හරි ලස්සනට කියනවා. ගිනි ගෙඩි ඔබ ජීවිතේ යන බලාපොරොත්තු තියන්න. දෙවියන් වහන්සේ ඔබ හේතුවට රැගෙන යාවි. ඇත්ත නේද? ඔබ බලාපොරොත්තු තියන්න. ඔබ කොහෙද අරගෙන යයිද ගන්නට? අර මහා දුගින්නට අරගෙන යනවා. ඊට පස්සේ ආයෙ මොකද්ද කරන්න තියෙන්නේ? ඒක නැති කරගෙන ආයෙ තව එකක් තියාගන්න. බලන්නකෝ මේ ලෝකේ පටිච්චසමුප්පන්නේ තේන්නේ නැද්ද ඔබට? තාතුන් වහන්සේ මේ ලෝකේ පටිච්චසමුප්පාදයෙන් පැනුවේ හැටි? මේ මුළු ලෝකෙම මේ තියෙන්නේ. ගතවෙන මොහොතක් නැර වෙන ක්‍රියාපටිපාටිය මේ තියෙන්නේ. එහෙනම් දැන් මේ මේකේ සාර එක තැනක් පෙන්වන්න මට. ඔබ සතුටටපත් කරන එක තැනක් පෙන්වන්න මට දැන්. මං කියන හින්දවත් බුදුහාමුදුරුවෝ කියන හින්දවත් ගන්න යන්න එපා. ඔබ දැන් හිතලා බලන්න දැන් සාර එක තැනක් පෙන්වන්න. ඉතින් මේ අසාර වෙච්ච ලෝකෙ පින්විතනේ. දැන් ඉස්සරහට ජීවත් වෙනවා කියලා මොකද්ද කරන්න තියෙන්නේ? ගොඩ නගන්න නෙමෙයි. ගොඩ නගපු එකද මොකද? දෙවෙන් කෙලවර වෙනවා. ආයි මොකද්ද කරන්න තියෙන්නේ? ගොඩ නගන්න. ආයි මොකද වෙන්නේ? දුකට යනවා. හරියට මොකද්ද? මම ඔය ඒ කාලේ කිව්ව උදාහරණය. හේදානෝර ගම වැසිකිලි මේ කොමඩ් එකක් ගන්න. නිකන් කුණීලයක් හැඩයට තියෙනවා. ඔබට ඕනේ ටීප් බෝලයක් තියෙනවා. ඔය ටීප් බෝලේ කොමඩ් එක ඇතුලට වැටෙනකොට ඔබ කැමති නැහැ. ඔය ටීප් බෝලේ අරගෙන තියෙනවා අර ගැට ගාවි. තෙල් අත ඇදි ගම් මොකද වෙන්නේ? චොස්කල් ආයි අරකේ. දැන් ආයි දුකයි. හොයබල එහෙම ගත්තා. අරගෙන ආයි තිබ්බ අතලින්. දැන් තියන්නේ මොකෙන්ද මේ? ගැටෙන්නේ. තිබ්බ ගමන් මොකද වෙන්නේ? චොස්කල් ආයි අරකේ. ආයි අරගෙන මොකද කරන්නේ? තියෙනවා. ඇයියේ මේ සංසිද්ධිය දන්නේ නැහැ. මේ සංසිද්ධියට හේතුව දන්නේ නැහැ. මේ බෝලේ කුණු ගෑවීම නැත්නම් දරාව ගෑවීම නැති කරන්න පුළුවන් කියලා දන්නේ නැහැ. ඒ නැති කරන මාර්ගය දන්නේ නැහැ. දන්නේ එක මේක දේ මොකද්ද? වැටෙනවා. අඬ අඬා මොකද කරන්නේ? අරගෙන අතනින් තියෙනවා. අතාරිනවා. ආයසරස් ගල අරකි. දැන් මොකද කරන්නේ? අඬනවා. අඬලා අඬලා අඬලා ආයි හොදල ඉවර මොකද කරන්නේ? ආයි ඉඳින් තියනවා. අර කියපු හතර දන්න තින්ද නේද? මේකට මේ දුක අවබෝධ කරගන්න. මේ දුකට හේතුව අවබෝධ කරගන්න. මේ දුකින් නිදහස් වෙන්න තියෙන වැඩපිළිවෙල අවබෝධ කරගන්න. ඒ මාර්ගය පිලිවද්දන මොකද වෙන්නේ? වර බෝලේ වලට වැටලා ජරා වෙනවා කියලා දුකටපත් වෙන්නේ නැහැ නේද? එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? හේතුව බැලුවා. හේතුව මොකද්ද? මේක රෝල් වෙන්නේ යටෙන. ඒක නැති කරන්න පුළුවන්. මේක වීසි කරන්න ඕනේ එළියට. මොකද්ද වීසි කරන්න තියෙන මාර්ගය? හොඳට ශක්තිය අරගෙන දමල ඇරිය අනිත් පැත්තට. එතන මොකද වෙන්නේ? ඕන්න වීසි වුණා. දැන් ආයේ කොමෙන්ට් එක ගාව නෙමෙයිනේ තියෙන්නේ. එහෙනම් බෝලේ කවදක්වත් ආයේ දරාව ගෑවෙන්නේ නැහැ. හැබැයි අර මෝඩ මිනිස්සයා මොකද්ද හැමදෙස්සම කරන්නේ? හොදනෝ හුඩින් තියෙනවා. අතාරුවකම ආයෙජෝ. හේදුව උඩින් තිබ්බා. අතාරුවකම ආයෙවත්. ආයෙ හේදුව උඩින් තිබ්බා. ඕකනේ කරන්නේ. හැබැයි උඩින් තියෙන ගවන් කියනවා මොකද්ද? හරි සාරයි. කෝ නෑනේ කුණු නෑනේ. නේ? හරි උජාරුවට කියනවා. කියලා ඊළඟ තත්පරේ බලනකොට මොකද වෙන්නේ? තේමෙන්නේ ඔබ සතුටින් ඉන්නවා කියන වෙලාවම මට දෙන්නත්. තනේ බලන්නකෝ අර දෙන්න. කුරුල්ලෙකුයි කිරිල්ලෙකු වගේ හරි සතුටින් ඉන්නවා. බලන්නකෝ ගන්න උදාහරණයක්. මුන්ට පිස්සු. ගන්න උදාහරණ මොකද්ද? කුරුල්ලෙකුයි කිරිල්ලෙකුයි මේ හතර අපායෙන් උදාහරණ ගන්න. අර අගේ ඉන්න මිනිස්සු දෙන්නට. කොහොමද කියන්නේ? කුරුල්ලයි කිරිල්ලයි අත්වෙඩි ඉන්නේ කොහොමද? මං කියන්නම් ඉන්නේ. දෙන්න කතා කරන්න පුළුවන් නම් මේවා තමයි කියන්නේ. ඒ මොහොම බලන්න. වරදිනවද දන්නේ? මම මෙහෙම බලන්න. ඈ බලුවද? එනවද නෑනේ? එනවද නෑද? අපි එහෙම ඉන්නේ. එනවද? එනවද? එනවද? එනවද? ඈ කොයි මොහොත ලොකු සෞඩින් ඒක දන්නේ බලපන්. යාළු මිනිස්සු කියන්නේ නම් කොහොමද? කීටි වීටි ගාලා කුරුල්ලෝ හරි ලස්සන හරි ආදරෙන් ඉන්නවා. කුරුල්ලයි කිරිල්ලියි. ඒක දානකෝ පැත්තකට. දැන් යමේ කුරුල්ලයි කිරිල්ලියි වගේ ආදරෙන් ඉන්නවා කියලා. අපි අද හරි හදටින් ඉන්නවා නේද කියලා. ඔය හැංගෙන වෙලාවෙත් පින්වතුනි අප්‍රමාණ දුක්ඛ නැතේ වෙනවා. ඔය කායික දුක අමතක කරන්නකෝ. මේ මෝඩකමෙන් නිදහස් වෙච්ච ගමන් ඊළඟට කල්පනා කරන්නේ මේ කායික දුකින් නිදහස් වෙන්න. හැබැයි මුලින් කායික දුකින් නිදහස් වෙන්න බෑ. මෝඩකමෙන් නිදහස් වෙන්නයි ඕනේ මුලින්ම පින්වතුනි. මුලින්ම මෝඩකමෙන් නිදහස් වුණා නම් ඊළඟට කායික දුකින් නිදහස් වෙන එක හරි සරලයි. ඒකයි රහතන් වහන්සේ තිරණුවම් පාන්න බලාගෙන ඉන්නේ. කායික දුකින් නිදහස් වෙන්න. ඉස්සෙල්ලා මේ මෝඩකමෙන් නිදහස් වෙන්න ඕනේ. මෝහයට අඩ තියාගෙන ඉන්නේ. අඩයක් කියන්නේ වාහනේ ඉස්සරහට යන්නෙන්න තියලා තියෙනක නේද? මෝහයට අඩ තියලා තියෙන්නේ. මෝහය මත තමයි තියෙන්නේ ඔක්කොම. දැන් එහෙනම් මෝඩයෝ තමයි ඉන්නේ. දැන් මොකද කරන්න තියෙන්නේ? වාහනේට යන්න දෙන්න තියෙන්නේ. ධර්මයේ තේරුම් ගන්න. යථාර්ථවත් වෙන්න. තේරුම් නැත්නම් කමක් නැහැ. ඊළඟ වෙරි තේරුම් ගන්න. බොරු තේරුම් ගන්න එපා. එහෙයිය එන්න එපා. තේරුම් නැත්තම් නැවත වරද මේක අහන්න. නැවත නැවත අහලා බලන්න මේහා සම්බන්ධ ප්‍රශ්න ටිකක් හදාගන්න. නිවන් දකින ක්‍රමෙත් ඔයකම තමයි. මේහා සම්බන්ධව ප්‍රශ්න ටිකක් හදාගන්න. හැබැයි දැන් මගෙන් ඒක අහන්න එපා. අරහෙ තියෙන මේ තව මොකක් හරි මේ අභිධර්මයේ තියෙන මොකක් හරි එකක් ගේම අහන්න එපා. එහුවොත් දැන් මොකද වෙන්නේ? කලවම් අච්චාරුවක් කියලා නිවන් දැහැගන්න බැරි වෙනවා. පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද? දහම් සාගරයක්. මේ බොහෝ අමාරුවෙන් මාත් ඉන්නේ මකෙන් නැතුවද ගිලෙන් නැතුව යන්තම් උඩට උස්සගෙන මේ ඔබගේ අනුකම්පාවෙන් මේ ටික මේ කියන්නේ. තව ගැඹුරට යන්න ගියොත් එන්නේ මොකද වෙන්නේ? ගිල්ල මැරෙන එක තමයි වෙන්නේ. අරහත් වෙදපත් වෙනකන් ඉන්නේ ඔබ. ඔබ අරහත් වෙදපත් වුණාට වැඩි ඕන තරම් ඔහු යබුඩි ගහ නට. ඒක ප්‍රශ්නයක් නෑ. එතනම් විමුක්ති කරගන්න එපා මේ දහම. බොහෝ මනුස්සයෙන් අසුරු කරන්න. හැමදෙස්සම දෙන්නේ මේක ඔබට තේරුණාද නැද්ද කියන එක අවබෝධයට එන්න. වහන්න යන්න එපා මොකෝ. ඒකයි මම කියන්නේ කෙස් කැඳයි කෙස් කැතයි කෙස් පිළිකුලයි ඒ තැන් වලට යන්න එපා. ඒ තැන් වලට හිත දියන්න එපා. ඒ තැන් වලට හිත දිබ්බත් තේ මොකද වෙන්නේ? ඔබ දෙයක් බහුවා වෙනවා. වහල නිවන් දකින්න බෑ. වහල නිවන් දකින්න යන්න එපා. නිවන් දකින්න කියන්නේ මොකද්ද? හරිනේ. ඇරලා බලනවා. විදලා බලනවා. විදර්ශනාව මේ විදර්ශනාව තමයි කියන්නේ. විදර්ශනාව කියන්නේ මොකදද මේ? විදල බලන්න. මේ වැහිලා තියෙන ඒවා ඇරලා බලන්න මොකද්ද මේ තියෙන්නේ කියලා. යාළුවෙක් තෑග්ගක් ගෙනත් දෙනවා. දැන් ওই තෑග්ග කඩන්න කලින් මොකද කරන්නේ? පොඩ්ඩක් හොල්වලා බලනවා. ඇයි හොල්වලා ගලි? ඈ? තව නම් මිරි කර බලනවා. ඔය ඔක්කොම කර කර බලනවා. එක එක ධාතිය මොනවා හදාගෙනද? බලාපොරොත්තු හදාගෙන තියෙන්නේ. එක එක જાතිය බලාපොරොත්තු හදාගෙන ඕනෙලා මේව කරගෙන බලනවා. ඔය මොකුත් නෑ නේද? ඔය ඇරලා බලුවද? ඇරලා බලුවා. ආ මේක. ඉවරයි. එහෙනම් ඇරලා බලන්න. හොඳට ඇරලා බලන්න. ඇරලා පේන්නේ නැත්තම් කරන්න තියෙන්නේ මොකද්ද? සද්ධාමචාරයන් වහන්සේ නමක් මුණ ගැහෙන්නේ. උන්වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න. උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න. ස්වාමීනි මෙන්න මෙහෙම එකක් තියෙනවා මෙන්න මේක තව පොඩ්ඩක් මට විස්තර කරලා දෙන්න. එනකොට බින්දුනේ ඔබ එන්නේ මේ ලොකු පාළි ගැටපද විවරණ අරගෙන නෙමෙයි. හරිනම් ඔබ එන්නේ මොනව අරගෙනද? ඔබගේ ජීවිතයේ තියෙන ප්‍රශ්නයක් අරගෙන නිවන් දකින්න එන්නේ. ස්වාමීනි මට මෙන්න මෙහෙම එකක් තියෙනවා මේ මේකෙදි මට මෙතන ඉහට යආ ගන්න බෑනේ. නම් මිනිස්සු එන්නේ මොකද්ද? තේලි වෙන පාළි වදනයක් අරගෙන මේ මොකද්ද මේ කියන්නේ? අවිධර්ම මොහරි ඵල ගැලලක් අරගෙන මේ මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට ඒක කියලා දෙන්නත් වින්නදනේ. මොනව හිතන්නේද? ඒ පුද්ගලයා ඒ වෙනකොට අනුමතර අනාගාමීත්වයට හිටියොත් තමයි ඒ කියන එක තේරෙන්නේ. ඒ තමයි මේ රාහතුන් වහන්සේගේ දහම මහ ගැඹුරුයි. හැමදෙසම වින්නදනේ ජීවිතෙන් ගන්න. නිවන තියෙන්නේ තමන් තුළින් දකින්න ඕනේ මේ ධර්මය. එහා එකා තුළින් දැකලා නිවන් දකින්න බෑ. එහා එකතුලින් නිවන් දකින්න හදන්න එපා තමන් තුළින් නිවන් දකින්න. තමන් කොහොමද හිතන්නේ කියලා බලන්න. තමන්ට මේ ලෝකෙ පේන්නේ කොහොමද බලන්න. අන්න ඒක හරියට පේන්නේ නැත්නම් සම්බුද්ධචාරින් වහන්සේ නවන්නේ අහන්න. මද මෙහෙම එකක් තියෙනවා. මේක කොහොමද? මම මේක බලන්නේ කොහොමද? දැන් ඔබ මේ පාරේ යනවා. ඔබ පාරේ යනකොට ඔබට මේ අවිරු මේ මොන හරි ලස්සන වාහන නවත්තලා තියෙන වටින වාහන මොන හරි. ඒව දැක්කහම ආසයි හිතෙනවා. දැන් එහෙනම් ඔබ දන්නව නේද ඔබට තියෙන ප්‍රශ්නේ? ඔබගේ විරින්දාවට වාහන පුරුෂයාට දින වෙන එක. ගෙවල් දැක්කහම ආසයි හිතෙනවා. එහෙනම් දැන් ඔබ ඇවිල්ලා මගෙන් අහන ප්‍රශ්නෙ මොකද්ද? මේ ගෙවල් දැක්කහම ඒ මගේ ගෙවල්ට ආසයි හිතෙන්නේ? ඕක දහන්න දෙන්නේ. නෑ අහන්න ඕනේ මොකද්ද? මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවානේ. මාව පීඩාවට පත් වෙනවනේ ඒක නිසා. මට බලාපොරොත්තු ගොඩ නැගෙනවනේ. ඇයි එහෙම වෙන්නේ? අන්න තමන් දකින්න තියෙන්නේ මේ ධර්මයේ තමන්ගේ ජීවිතයට ඇප්ලයි කරගන්න. මොකද තමන් ගාව තමයි නිවන් දකින්න හොඳම උදාහරණ ටික තියෙන්නේ. වෙන කොහෙවත් නෙමෙයි. තමන්ගේ ජීවිතේ. එතකොට ආයි කාටවත් දෙකක් කියන්න බෑ නේද? ඔබට මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ. දැන් හිතන්නකෝ මෙහෙම. ඔබට තියෙන බඩේ gediya. දොස්තරලා කියන හොඳ කරන්න බෑ කියලා. එක තැනක් තියෙනවා විශ්ව ශක්තියෙන් ලෙඩ හොඳ කරනවා. අවේදම දැන් ඔබ ඒ තැන ගැන අහලා තියෙනවා. ඊළඟ අවස්ථාවේදී ඔබට කෙනෙක් හම් වෙනවා. එයා කියනවා මගේ ලෙඩේ හොඳ කළා. මෙතනින් මගේ ලෙඩේ හොඳ කළා. මගේ බඩේ ගෙඩියක් තිබුණා. ඒක හොඳ කළා. දැන් ඔබට ඇතිවෙන මේ පූර්ණ විශ්වාසය තාම නෑ. ඔබ එතනට යනවා. නිවිල එතනින් බේත් කරගන්නවා. බේත් කරනකොට කරනකොට දැනෙනව මොකද්ද? ආ මට සියක් සියයක් තියෙනවානේ. සුව වෙනවා. මට සුව වෙනවා. මට සුව වෙනවා. ඔන්න දැනෙනවා සුව වෙනවා කියලා. එහෙනම් ආයේ ඒ වෙද මහත්ය ගැන ආයේ සැකයක් එහෙම දිනවද? ඒ කරන වෙද වට්ටෝරුව ගැන එහෙම සැකයක් තියෙනවද? ඒ වෙද වට්ටෝරුව ඒ කරන හෙදි මේ කවරේ උදව් පදව් කරන පුද්ගලයෝ ඒ කියන්නේ හෙදියෝ කියන පිරිස හෙද කම කරන පිරිස ඒ අය ගැන එහෙම තියනවාද පොඩි හරි මේකක් නෑ. ඇයි තමන්ගේ ලෙඩේනේ හොඳ වෙන්නේ? අනුන්ගේ ලෙඩ කොච්චර හොඳ වුණත් ඉංගදේ තමන්ගේ ලෙඩේ හොඳ වෙනකන් තමන්ට මේ ගැන අවබෝධය දෙන්නේ නෑ. ඒක නිසා හැම තිස්සෙම තමන්ට තියෙන ලෙඩේ බලන්න. එහෙම කියලා මේ මගෙන් අහන්න එන්න එපා ඔක්කොම. තමන්ට තියෙන ලෙඩේ තමන් දන්නවනේ. මේ ධර්මය ගන්න. අරගෙන මොකද්ද කරන්න තියෙන්නේ? ආලේප කරගන්න. ආලේප කරන්නේ කොහොමද කියලා අහන්න දෙන්නේ නැහැ. ඒ ධර්මයේ බබා බලන්න. පාරේ යනකොට ඔබට පේන රූප දිහා ওই විදිහට බලන්න. ඊළඟට දැන් තව ප්‍රශ්නයක් අහනවා. මේ උපාදාන කියන්නේ මොකද්ද කියලා. උපාදානයක් කියන්නේ මොකද්ද කියලා. මම ඔබට සරලවම තේරුම් කරා මොකද්ද උපාදානයක් කියන්නේ. උපාදානයක් කියන්නේ මොකද්ද? ආසන්නයේද අදලා ගන්නවා. මේ ලෝකේ දේවල් වෙනවා. වෙනේවමක් කරනවද? ආසන්නයේද ඇදලා ගත්තා. ඇයි ආසන්නයේද ඇදලා ගන්නේ? ඔන්න ඔබට උත්තරයක් ගමු. රූපයක් දැකලා ඒ රෝහලෙහි යල් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේහා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. එහෙම කියලා කියන උන්වහන්සේ රූපං ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේහා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. මේ රූපේ නිසාමක් වෙනවද? තණ්හාව උපදිනවා. ප්‍රිය මනාප රූප නිසා තණ්හාව උපදිනවා. එහි තණ්හාව පවතිනවා. එහෙනම් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ප්‍රිය වූ රූපයක් තිබිලා. ඒ ප්‍රිය වූ රූපෙට තණ්හාව හැදුණා. ඇයි දැන් ප්‍රිය වූ රූපෙට තණ්හාව හැදුනේ? මොකද්ද ඒ ප්‍රිය රූපේ? දැන් ඔක ප්‍රිය වුණේ කොහොමද? ඔය ප්‍රිය වුණේ මොකද බලාපොරොත්තු හින්ද නේද? බලාපොරොත්තු වෙච්ච විඥානයේ දිවිච්ච බලාපොරොත්තු උනනෝ දැන් තියෙන නිසා නේද ප්‍රිය වුණේ ඔක? දැන් ප්‍රිය රූපයක් තියෙනවා. දැන් ඔය ප්‍රිය රූපෙන්න මක් වෙනවද? තණ්හාවෙහි උපදිනවා. තණ්හාවෙහි පවතිනවා. ඔන්නේ රූපේ තණ්හාවද? ඇයි ඒ තණ්හාව උපාදානත් වෙනවා? ඒ උපාදාන වෙනවා කියන්නේ මොකද්ද? මේ අහලක හිටපු රූපයක්නේ. ඕක මක් කරනවද? ආසන්නයට ඇදලා ගන්නවා. ඇයි ආසන්නයට ඇදලා ගන්නේ? ඇයි ආසන්නයට ඇදලා ගන්නේ? මම ආසන්න හේතුව කියන්නේ ආසන්නයට ඇදලා ගන්න. අවිද්‍යාව කිව්වොත් ඔක්කොම අයිති හරි. නමුත් ආසන්න හේතුව කියන්නේ අන්න නිච්ඡං දුවං සස්සතං අවිපරිණාම ධම්මං. ඔන්න ඔය හැංගීම එනවා බැලලා ඩොග්ග. ඔය හැංගීම ආපු නිසා නෙමෙයිද ආසන්නෙද ඇදලා ගන්නෙ? ඔන්න ඕකට තමයි මක්ක කියන්නේද? උපාදානය කියන්නේ. ඔය ටික තියෙන නිසා තමයි ඇදලා ගත්තේ. අර අහක ගිය රෝස මලනේ. දැන් අර අර මේ මේ මේ මේ මේ මේ බිල්ඩින් මේ එහා පැත්තේ ගෙදර. ඒක ගෙදර පිටිපස්සේ. ඒ ගාඩන් එකේ ලස්සන රෝස මලක් තියෙනවා. දැන් ඔබට පුළුවන් ආසන ඇදලා ගන්න. ආසන ඇදලා ගන්න බැහැ තාම ඕක. නේද? දැන් ඔබ දකිනවා. අර වත්ත කෙරවල දිවිත රෝස මලනේ. දැන් මොකද කරන්නේ? ආසන්නේ ඇදලා ගත්තා. ඇයි ආසන්නේ ඇදලා ගත්තේ? මතු බලාපොරොත්තු මේක මෙසේ පවතී. ඒ බලාපොරොත්තු තියාගන්නේ ඒකනේ. බලාපොරොත්තු තියාගන්නේ ඒකනේ. දැන් ඔබ ඒකනේ මං ඇහුවේ. දැන් ඔබ මේ පිළිකාවක් හැදලා හිතානින්ද මැරෙන්නේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා. එයාව අහන්න බඳිනවද? මේ මේ දොස්තර මහත්මයා ලියලා දැන්නේ මේ සර්ටිෆිකට් එකේ අස්සන ගහන්න වෙලාව දාන්න එතනදී අස්සනක් ගහලා ඉවරයි. කාලය දුරු කරගන්න. මේ දැන් මැරෙනවා කියලා කියලා තියෙනවා. හරි ලස්සනයි. බඳිනවද? එයා බඳින්න අපහසුතාවයක් තියෙනවා. ඒකේ ඔබ දස්සම් කරන්න විතරයි තියෙනවා. අරගේ අරගේ දොස්තර මහත්මයා අස්සම් කරනවා. මේක ඔබ අස්සම් කරන. කැමතිද? නෑ. ඇයි ඒ? ඇයි ඒ? අනිත්‍යයි. දුයි. බල අද්දෝයි. ඊළඟට විපරිණාම ධම්මයි. අඤ්ඤතයි. ඒක දන්නවා. ඒක නිසා ඒක ඔබ ආසන්නෙට ඇදලා ගන්නෙ නෑ කොහොමද? ආසන්න ඇදලා ගත්ත කියන්නේ භෞතික ඇදලා ගන්නව නෙමෙයි. හිතට ඇදලා ගන්නවා. ආසන්නෙට ඇදලා ගන්නෑ ඒක. ආසන්නෙට ඇදලා ගන්න හැවදෙසෙ මොකද්ද? ඔය නිච්ච කියන තැන ඉන්න නිසා. ඒකයි කියන්නේ සාස්ත්‍රුන් වහන්සේ ලෝකෙට බිහි වුණේ අනිච්ච කියන්නේ. තිනෙදි අනිච්ච කියන වචනේ දැන් ඔය මේ ඔය පිරිස් එක එක විවිධ විවේචනය කරයි. නමුත් තිනෙදි අනිච්ච කියන වචනේ තියෙන බරපතලකම කියන්න තරමට මට තාම ධර්මාවබෝධය නැහැ. මං ඒක යම් දවසක ප්‍රකාශ කරනවා. ඒක මේ කියනට වඩා සිය ගුණයක ප්‍රබල දෙයක් තමයි කතා කරන්නේ. මේ අනිත්‍ය කියන වචනේ හිතත් එක්ක සම්බන්ධයක්. වස්තුත් එක්ක සම්බන්ධයක් නෙමෙයි. මේ විඥානික බලාපොරොත්තුව හටගන්නේ ඔන්නෝ හිතත් එක්ක සම්බන්ධකම් තියෙන වැඩ පිළිවෙල නිසා. වස්තුවක තියෙන ස්වභාවය මොකද්ද? වස්තුවක තියෙන ස්වභාවය තමයි හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ. හේතුන්ගෙන් හටගත්ත දේ හේතු තියෙනකන් තියෙනව නැති වෙනව නැති වෙලා යනවා. නමුත් අනිච්ච කියන වචනේ දැඩි ලෙස හිතට බලපාන එක. ඒකේ සාහසුනාදී අනිච්ච දුක්ඛ අනාත්ත කිව්ව මිසක්. අර අනිච්චං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං කියපු කරුණු ඔක්කොම කියලා දුක්ඛ අනාත්ත කිව්වේ නෑ. අර හතරෙනුත් ප්‍රබලම එක තමයි අරගත්තේ. මොකද ඒ දේ පින්විතනේ හිතත් එක්ක බලපෑමක් තියෙනවා. ඔය විඥානික බලාපොරොත්තුව තියන්නේ කවුද? ඔය ඔය ඉච්ඡතාවේ ඉච්ඡයි කියලා එන හැඟීම. ඒක නිසා තමයි විඥානික බලාපොරොත්තුව තියන්නේ ඩක් ගන්න. ස්ථිර නැහැ කියන වචනේ වැරදි නෑ. ඇයි? අද්දුවක්. සස්සතං. සස්සතං කියන්නේ මොකද්ද? හැමදාම තියෙනවා කියන එක. සස්සත. හැමදාම පවතිනවා. ස්ථිරයි. ස්ථිරයි කියන වචනයක් තියෙනවා නේද? ස්ථිරයි කියන වචනේ ගත්තොත් දරුවා ගැන එහෙනම් දුකක් හදගන්නේ කොයි මොහොතේ විතරද? දරුවගේ අස්ථිරතාවයක් අහ මලහම. නමුත් දරුවෙක් නිසා එක හිතක් නෑරමක් වෙනවා. දුකක් හටගන්නවා. ඕක දෙන්නේ විදිහක් නෑ එතකොට. ඇයි? කොහොමද අස්ථිරත්වයේ දකින්නේ දැන් ඔබ? දැන් ඔබගේ දරුවෝ යගේට ඉන්නේ. දැන් මෙතන පොඩි දරුවෙක් ඉන්නවා. දැන් ඒ දරුවගේ තාත්තට දැන් පේනවා දරුවගේ අස්ථිරත්වයක් නේද? පේන්න කොයි කාලයක් ඇයිද? එක්ක අතපයක් කැඩෙන්නේ. නමුත් ඉතින් අනිච්චභාවය කියන එක මොහොතක් මොහොතක් ගන්න නැද්ද? දැන් ඒ තාත්තා හිතන් ඉන්නවා මගේ ළමයා දැන් බෙල්ල මෙහෙම තියයි. බල බෙල්ල මෙහෙම කරනවා. දැන් නැද්ද එතකොට? ඈ අනිච්චභාවයක් නැද්ද? ඇයි? කොයි ઈચ્છාවට ඉන්නවද? විඥානික බලාපොරොත්තුවක් හදගත්තා නේ බලාපොරොත්තුවට මේ වස්තු දෙන්න බලවත්. එහෙනම් බැරේදී මහමූද ගලනවා. මහමූද නවතින්න. දැන් නවතියද? තේරෙන්නේ හේ විද්‍යාඥයෙකුට පුළුවන් ඕන නම් ඕක නවත්තන්න. කොහමද? හේතු ටික හොයලා හේතු ටික ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේ රැල්ල ගහන එක නතර වෙනවා. ගල් පරවද දිග ගහන දැම්මොත් එහෙම. හිතන මොනවා මේ වෙනදි කරන්න. අන්න ඒක අනිත්‍යයි කිව්වේ. තව මේ අර විඥානය ගන්න මොඩ වැඩවලට මේ ලෝකයේ තියෙන පාළලේ වෙන්නේ නැහැ. හේතුන්ගෙන් හැදිච්ච දේවල් ලැබෙන්නේ. ඒ හේතු ගොඩේ ඔබගේ කැමැත්ත කියන එක දරුවෙක් ලෝකෙට උපදින්න හේතු ගොඩේ ඉන්නේ නේද? ඔය හේතු ගොඩේ ඔබේ කැමැත්තක් තියෙනවා. පොඩ්ඩ තේරුම් ගන්න ඕක. ඔය හේතු ගොඩේ ඔබේ කැමැත්ත තියෙනවද? නෑ. ඒ ඔබේ කැමැත්ත තියෙනවනම් අංගල් කරලා මේ කොහෙද උපදින්නේ? මේ ලෝකෙට. ඔබේ කැමැත්තක් නෑ එතන. හට ගන්නවා. ඒකට කර්ම ඔක්කොම එකතු වෙනවා. අවිද්‍යාව, දුෂ්ණා, කර්ම, නිබ්බති ලක්ෂණ, ආහාර ඔය ඔක්කොම එකතු වෙනවා. හැබැයි එකකවත් තිබුණාද? තමන්ගේ කැමැත්ත කියන එක. එහෙම එකක් නෑ. හොඳ වෙලාවට නෙහෙම නැත්තේ. ඔබට ඉන්න හතුරුන්ගේ හැටියට. උන්ගේ කැමැත්ත එහෙම වුණා නම් ඔබට උපදින්න අලියැත්තු. ඇයි උන් ඉන්නේ? නේද? මගේ ළමයාට එදා බෑන්න නේද? උඹට හෙන ගහන්න ඕනේ. උඹට උපදින්න ළමයා බලමුකෝ. කොහොමද එන්නේ? එහෙනම් ඒ හිතල තියෙන බලාපොරොත්තු එහෙම ඉෂ්ට වෙන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? මේ හොඳ මොන જાතියයි උපදින්ද දන්නේ? එහෙනම් එහෙනම් පිටින් ඔය කිසිම දෙයක ඔය විඥානික බලාපොරොත්තු නැහැ. එහෙනම් දැන් මේ රූපයක් දැක්කයි කියලා. ඕක ඇදලා ගන්නෙ මොකටද? ඔන්න ඕකනේ තේරුම් ගන්න දෙන්නේ. කිසි හරයක් නැහැ මේ. මේ ඇදලා ගන්න මේ මොහොතේ මේක වෙනසිලා යන්න පුළුවන්. වෙනසෙනකන් ඉන්න ඕනේද දැන්? වෙනසිලා යන්න පුළුවන්. ඇයි? හේතුවකින් හටගෙන තියෙන්නේ. අර රෝසමල බලන්න ගිහලා රෝසමල බලලා ඇහැ ගන්නකොටම ලොකු හුලඟක් එනවා. දැන් තියෙන්නේ නැට්ට විතරයි. දැක්කද? හේතු ටික නැති වුණා. හේතු ටික නැති වෙච්ච ගමන් ඵලය ඉවරයි. දැන් දිව්‍යාංගනාවක් ඔබ වාරේ දකිනවා. දැන් දිව්‍යාංගනාව දැකලා නිවන් දකින්න බැරිද? දැන් කාන්තාවක් දැකලා ඊයා ගඳයිනේ, කැතයිනේ, ජරාවනේ ඈ එහෙම කියලා නිවන් දකින්න හදලා කෙනාට දිව්‍යාංගනාවක් දැක්ක පිර වෙනවනේ. සෝම මිහිදුව මිහිදුව මහා ලස්සනින් දිව්‍යාංගනාවක් දැක්කට පස්සේ ඇලිලා යත් එක්ක යන තමයි වෙන්නේ. නමුත් මෙන්න මේ ධර්ම යථාර්ථය දැක්කනම් මොකද්ද වෙන්නේ? දිව්‍යාංගනාව ලස්සනට ඉන්නවා. මේ ලස්සන කියන්නේ මොකද්ද? හේතුක ඵලයක්. ඈ ඔය තියෙන විපාක විඳිනවනේ ඔය විපාක විඳින්න හොඳකටනේ. මේ ඊළඟ මොහොත නරක විපාකයක ඉන්න නරක කර්මයක දාපු විපාකයක් එහෙම ආව මොකද වෙන්නේ? ඈ ඔන්න මෙතන ඉස්සස්තර චූත වුණා. අන්න අවිති මනරකයි දුක් විඳිනවා. නැත්නම් අන්න දේවීතියක් වෙලා. අන්න නැත්නම් අර බල්ලගේ උඩකට ගිහිල්ලා බල්ලියගේ. අන්න අර කරේ නිවිච්ච මල් මාලි හොරස් කරලා පර වෙලා ගියා. එහෙනම් මේ මේවා මේ ගන්න අංගර ගන්න හිමේවද? මේ ගිනි ගෙඩිනේ. මේ ඔක්කොම ගින්දරනේ. ඔන්න ඔය ගින්දර ස්වභාවය දකිනවා. ගින්දර ස්වභාවය දකින්න දකින්න මොකද වෙන්නේ? ඒව ඈත් කරලා නිදහස් වෙන්න උත්සාහ කරනවා. හැබැයි ලෝක සත්‍ය මොකද කරන්නේ? ගිනි කෙලි ගිනි කෙලි ගින්දරට පුදුම ආසයි. පිච්චලා කර වෙලා යනවා. ඒත් කමක් නැහැ. ආයිත් බදා ගන්නවා ගිහින්. ඕක තමයි ලෝක සත්‍යගේ ස්වභාවය. හැබැයි මේක අවබෝධයට ගත්තා නම් පින්වතුනි ගින්න ගින්න බව තේරෙනවා. මෙන්න ගින්න. ආ බෑ. ඒනම් රූප දකින්නවා. පාරේනම රූප දකින්නවා. ඒ රූප රූප එච්චරයි. ආසන්නෙන් ඇදලා ගන්න රූප වරිණ රූප දිනවනවා. ආසන්නෙන් ඇදලා ගත්තන ගමන්නේ අනිත් නිච්චයි නා. ආසන්නෙන් ඇදලා ගත්තර ගමන්නේ ද්‍රවයි නා. සස්සතයි නා. අවිපරිණාම ධම්මයි නා. ඔය ටික තියෙනවා නම් ආසන්නෙන් ඇදලා ගත්තර කමක් නැහැ. එයි. කවදාකවත් දුක ගේන්නේ නැහැ. නමුත් එහෙම නැහැ නේ ලෝකේ. හේතුන් වෙන්නේ හටගෙන තියෙන්නේ. හන්දේ ලැබුව නෙමෙයිනේ. දැන් හිතලා බලන්න දෙයයන් වහන්සේ මෙලව කිව්ව නම් මොකද වෙන්නේ? ඔය ඔක්කොම එතනින් විනාශ කරගන්නවනේ. හැබැයි මම දෙයයන් වහන්සේ මෙලව කියන අදහසේ ඉන්න අයටත් මම නිවන් දකින්න ක්‍රමයක් කියන්නම්. ඒ තමයි මොකක්ද? ඔය ද්‍රව්‍ය වස්තු තියෙන්නේ ඔබේ වසඟේ නෙමෙයි, කා වසඟේද? දෙයයන් වහන්සේගේ වසඟේ. කොයි මොහොත දෙයයන් වහන්සේ ගණිත් දන්නේ? හරිනේ වැඩි. දැන් ඔන්න පාරේ ලස්සන ගෙල්ලෙක් යනවා. ක්‍රිස්තියානි ළමෙක් බලන් ඉන්න ගෙල්ලෙක් නෑ. උපාදාන එනකොටම හිතනවා මොකද්ද? මේ විදිහට මේ කලා මේක ලස්සනට ඉන්නේ දෙයයන් වහන්සේ කැමැත්ත හින්දා. ඊළඟ මොහොතේ දෙයයන් වහන්සේ කැමැත්ත වෙනක කොහොත් මේ මොකද වෙන්නේ? ඉවරයි මට දුකක් එන්න එපා. අයින් වුණාට අගල බන් ක්‍රිස්තියානි ළමෙක් නිවන් දැක්ක හැටි. හැබැයි මේ ධම්මයයි දෙන්න ඕනේ. මේ න්‍යාය ධර්මෙ තුලින් බලන්න ඕනේ. එහෙනම් ක්‍රිස්තියානි වුණත් මොන ආගමේ වුණත් පින්තුනේ දුකින් නිදහස් වෙන මාර්ගයක් නෙමෙයිද මේ? මෙන්න මේ දුකින් නිදහස් වෙන මාර්ගය මනාවට තේරුම් ගන්න. ඔය එකක්වත් අභිවහනේ නෙමෙයි මේ හේතුන්ගෙන් හැදෙනවා හේතු නැති වුණාම නැති වෙනවා. ඔය ටික තමයි මේ වෙලාවේ ලංකාවේ දැන් උදේ හැදෙන්නේ. මල් ලක්ෂ ගානක් තිබෙනවා. අපේ කැමැත්තටද? හවසට මල් ලක්ෂ ගානක් පරවෙනවා. දැන් අපේ කැමැත්තටද? එච්චරයි. අපේ කැමැත්ත නෙවෙයි ඒ වෙනවා. කුරුල්ල මොනරා පිල් විදාගෙන නටනවා. දැන් මොනරට මේ ලස්සන පියාණු ලැබෙන අපේ කැමැත්ත නේද? එහෙනම් පින්වතුනි ඔබට මේ ලස්සන රූපයක් පේන්නේ ඔබේ කැමැත්තටද? හිතලා බලන්න ඔබ විඥානයේ තිබිච්ච බලාපොරොත්තු වල ලස්සන රූප පේන්නේ නැහැ. ඇයි රූපේ චක්කු විඥානයයි හින්දා ඒක පේන්නේ. ඇයි රූපේ චක්කු විඥානයයි ඒ තුනේ ගැළපීම ආව නම් මොකද වෙන්නේ? මනේ ඔක ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශයෙන් වේදනාවක් එනවා, වීමක් දැනෙනවා. ඔය ටික වෙනවා. දැන් ඔය ටික උනේ කැමති වෙන්නද? මේ හිතන බලන්නකෝ. එහෙනම් ඔබ මේ මෙච්චර කාලයක් රූප දැක්කේ ඔබ කැමති වෙන්නද? නැත්නම් ඔබට පෙනුනද? දැන් මොකද මේ පෙනෙනවයි බලනවයි අතර වෙනස? පෙනෙනවා කියන්නේ බුද්ධිමත් වැඩක්. බලනවා කියන්නේ මොකද්ද? හරක් වැඩක්, මෝඩ වැඩක්. ඇයි ඒ? බලන්න බලවන්න. බෑ, පේනවා විතරයි. මම බලනවා. බලන්න බලවන්න. බෑ, පේනවා. එහෙනම් ආයෙ කවදාකවත් පාවිච්චි කරන්න එපා බලනවා කියන වචනේ. හා බලන්න බලවන්න. බලනවා කියන්නේ මොකද්ද? විඥානික බලාපොරොත්තුව සමග විහත් නොවන වරා එතන. පේනවා කියන්නේ මොකද්ද? විඥානික බලාපොරොත්තු නැතුව ක්‍රියාත්මක වෙනවා ආයතනෙ. එහෙනම් පේනෙකින් දුකක් එන්නේ නැහැ. බලනෙකින් දුකක් එනවා. හැබැයි ඔය ඔක්කොටම ඇහැයි රූපේ චක්ක විඥානයනේ පාවිච්චි වෙන්නේ. දැන් දැක්කද බලනෙකින් දුක හට ගන්න හැටි, පේනෙකින් දුක හට ගන්න නැති හැටි? හැබැයි ඔය දෙකම ඇත්තටම මොකද්ද? ඔය දෙකම පේනවා. ඔය දෙකම මොකද්ද? පේනවා. හරි. ඔබ හිතන්නකෝ ලස්සන මලක් ගැන. එර මම මොකද කරන්නේ? හොඳ අසුචි මල්ලක් ඇද්ද කිස්සලා කරනවා. දැන් ඇස් අරින්න. දැන් ඔබ හිතුවේ මොකද්ද? මලක්. දැක්කේ මොකද්ද? අසුචි මල්ලක්. ඇයි? ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි එකතු වෙන මොකද්ද? ස්පර්ශය. එහෙනම් දැන් ඔබට පුළුවන් බලන්න. එහෙනම් බලනවා කියන්නේ කර්මයක්. ওই කර්මය හටගත්තේ කොහේද? අර විඤ්ඤාණික බලාපොරොත්තු. ඇයි ඒ? අර තියාගත්ත අභිසංකාරය. එහෙනම් අභිසංකාරයක් ගොඩනගලා හිතා ගන්නවා දැන් මම බලනවා කියලා. නමුත් ඇත්තටම පේන්නේ මෙන්නේ මොකද්ද? පේනවා. කොහොම ගියත් සලායතන කියන්නේ මොනවද? විපාක. කොහොම කළත් සලායතනයක් කියන්නේ විපාකයක්. ඒක හරියට තේරුනේ ඔබ කැමරාවක් අතෝනවා කැවේ. මලක් පිපෙන වෙලාවට පිපෙන්න කියලා. මේකේ වදින්න කියලා. එහෙනම් මලක් පිපෙනවනම් කැමරාවත් ඔන් වෙනවනම් ඒකේ අවශ්‍ය උපාංගත් හකස් වෙනවනම් ඔබ කැමති වුණා නැතා මක් වෙනවද? ඒක වදිනවා. ඒක විපාකයක්. ඒ දිගේ එකතුවෙන් සිද්ධ වෙන එක. දැන් ඔබට පුළුවන් ඔන්න මොකක් හරි එකක් සෙට් කරන්න. හරි උදේට ඇලාම් එක. ඒක උදේට හරලු උදාහරණය. උදේට ඇලාම් එක. ඔබ ඒක කොහොම සෙට් කරලා නේද නිදාගන්නේ? දැන් ওই ඇලාම් එක වැඩ කරන්නේ ඔබේ කැමැත්තටද? ඈ? දැන් ඔබ උදේ හැරෙන්න ඕනේ හින්දා දැන් ওই ඇලාම් එක හිට උදේ ක්ලීන් ගන්න නේද? ඒක බදාර හේතු ටික සකස්ෙච්ච නිසා නේද? ඒක ඔබ කැමති වුණා නැත්නම් ඒක වෙනස නේද? ඒක නිසම නෑ. ඇහැ ස්වභාවයත් ඕකයි. ඇහැට රූපයක් ගත්තනේ වෙච්ච දන විඥානයක් හටගත් අපේ වුණා එච්චර. දැන් මං හිතනවා මං බලනවා කියලා. ඒ නිකන් මං හිතාගත්ත විතරයි. ඒත් මට මොනවද වෙන්නේ? පේනවා. මං අහනවා කිව්වට මට ඇහෙනවා. හැබැයි අහනවා කියලා ගත්ත ගමන් දුකයි. ඇයි? විඥානික බලවෘත්තයක් තියෙනවා. හැබැයි වෙන ක්‍රියාදාමය එකයි නේද? එහෙනම් දැන් ඉතින් උඩ පැන පැන නටන හින්දි අහලා මක් කරන්නේ? මොකද වෙන්නේ? ඇහෙනවා. ඔබට කොයි කහාල බැඳලා නැත්නම් ප්‍රමාද කරන්න. කහාල බැඳලා නම් දරුවෝ හදන එක ප්‍රමාද කරන්න. දරුවෝ හදලා නම් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. නිෂ්කාරේ නම් මිනිස් ජීවිතේ නාස්ති කරගන්න එපා. නිවන් දකින්න උපරිම හේතු වාසනාව තියෙන මිනිස්සුන්ට සත්තුන්ට කොහොමද දැන් හතර පහේ සත් යන්නේ කොහොමද දැන්? ඔය දිව්‍ය බ්‍රහ්මාදීන්ට බොහොම අමාරුවෙන් තමයි ඔහු කරගන්නේ. මේ මනුස්සලෝ බුදුහාමුදුරන්ගේ ධර්මික දේශනාවකම තියෙනවා මේ මනු ජම්බුද්වීපයේ ඉන්න මිනිස්සුන්ට. ඒ කිව්වේ මේ පෘථිවියේ ඉන්න මිනිස්සුන්ට. නිවන් දැකගන්න ලේසියි කියලා. හරි පහසුයි කියලා. ධාතුම් මහ රාජිකේ ඉන්න අයට වඩා එහෙම නැත්නම් අනිත් මනුස්ස ලෝකවල ඉන්න අයට වඩා උතුරු කුරු දිවයිනේ ඉන්න මිනිසුන්ට වඩා මෙහි ඉන්න මිනිසුන්ගේ නිවන් දැකන ලේසි කියලා උන්වහන්සේගේ ශ්‍රී මුක දේශනාවක තියෙනවා. ඉතින් අපරාධේ වහවහ අවබෝධයට ගන්න. වහන්න එපා එකක්වත්. ඔක්කොම ඇර ඇර බලන්න. ඇර ඇර බලවල මේක සිහි කරන්න. මේ ධර්මයේ නැවත නැවත සිහි කරන්න තියෙනවා. ඒකට වෙලාවක් වෙන් කරගන්න. වෙලාවක් වෙන් කරගෙන නැවත නැවත සිහි කරගන්න. දැන් මේ බණ අහනවා කියලා. ඒ අහන බණ මෙලිහි කරන්න වෙලාවක් තියාගන්න. හැමදාම බණ අහන්න. අහන බණ මෙලිහි කරන්න වෙලාව. ඒකයි මම කියන්නේ පින්වදනි මේ යම් කෙනෙක් තීරණය කළා නම් මම දැවිදි වෙනවා කියලා. ඔය හදන ආරාමේ. ඒක නන රහත්ත්වයටපත් වෙන මහ කාලයක් යන්නේ. මොකද ඒ කෙනාට කරන්න තියෙන එකම වැඩේ තමයි මේ කියන්නේ. ඒ කෙනාට වෙන කිසිම දෙයක් කරන්න නැහැ. අදම තරමේ බුද්ධ පූජා පවත්වන්නවත් අවශ්‍යතාවයක් නැහැ. බුද්ධ පූජා පවත්වීම සඳහා ගාථා කියන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙමවත් දෙයක් කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන මොකද්ද? සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉඳගෙන ධම්ම මෙහෙ කරනවා. එහෙනම් දැන් සිහියෙන් ඉන්න විදිය දන්නවා. එහෙනම් දැන් පාත්‍රෙත් අරගෙන දානෙට වඩන ආහඳුර කොහොමද දෙන්න ඕනේ? තියෙන අඩියක් අඩියක් පාසා මොකද්ද දැනෙන්න ඕනේ? ඈ සතිය පිහිටවනවා. තිය අඩියක් අඩියක් පාසා දෙන්න පටන් ගන්නනේ මොකද්ද? මේ හේතුන්ගෙන් අත ගන්න. ඔන්න අඩියක් තියාගත්තා. ඒ ඊළඟ හේතු ටික සකස් වුණාම ඊළඟ අඩිය තියෙනවා. ඊළඟ හේතු ටික සකස් වුණාම ඊළඟ අඩිය තියෙනවා. එහෙනම් මේ හේතුඵල ක්‍රියාදාමයක් නිසා මම යනවා කියන එකක් මෙතන නැහැ. සංකාරික මට්ටමින්ම හදා ගන්නත් පුළුවන් වන්න. ඔන්න අභි සංකාරයක් ආ. නැත්තම් ඔන්න ඔන්න කාය සංකාරයක් ගොඩ නැගුවා. කාය සංකාරයෙන් ඔන්න කකුල ඉස්සුවා. දැන් ආයෙ කාය සංකාරයක් හදලා ඔන්න කකුල තිබ්බා. එහෙනම් දැන් මේ අටදහර ඔක්කොම මේ විදිහට හැදිලා තියෙනවා. මේ විදිහට මේ ක්‍රියාදාමයේ වෙවි නේද මම මේ යන්නේ. එහෙනම් මේ මා යනවා කියන එකක් නෙමෙයි. මේ තනිකර තියෙන්නේ මොකද්ද? හේතුඵල ක්‍රියාදාමයක්. මෙන්න මේක සිහි කර ඉන්නවනම්. නිවන් දකින්න එක තව පළක් වෙයිද? අද ඔබට වෙලා තියෙන දෙන්නේ ඔබ ධර්මයේ අහනවා. ඇසු ධර්මයේ මෙනෙහි කරන්න ඔබට වෙලාවක් නැහැ. ඒකයි තියෙන්නේ. ඔබේ ජීවිතේ මහා කාර්ය බහුලයි. නිකං අපරාධ කාර්ය බහුල කරගෙන. ඒ කාර්ය බහුල ජීවිතේ ආයේ අපි දැන් අම්බු කරන්නත් එපේ, අපිට ඉතින් කාර් ගන්නත් එපේ, අපිට ඉතින් සත්තු පහේ ගෙවල් ගන්නත් එපේ. ඈ ආදී වශයෙන් දැන් ඒවා කර කර ගොඩ නගන්න හදනවා මිස. මේ chance එක ආපෙලායි මෙතනින් ගොඩ යන්න උත්සාහ කරන්නේ නැහැ ගොඩක් තිරිස. හරිනම් පින්වතුනි පෙරලගෙන ඇවිල්ලානේ අහන්න ඕනේ අපි. අනේ මාව වෛද්‍ය කරන්න බැරි. මාව වෛද්‍ය කරන්න බැරිද? එහෙම එපා අහන්න. අපි කියන්න ඕනේ වෛද්‍ය යල්ලා කියලා. තේරිලා නැහැ තාම. තේරිලා නැහැ. ඒක තමයි මම කියන්නේ. මේ කාර්යබහුල ජීවිතේ මේ දහම් තේරුම් ගන්න මේ දහම් මෙනෙහි කරන්න මොකක් නැද්ද? වෙලාවක් නැහැ. හරි. මට ඔබ දෙන්න මාස 6ක්. මහ කාලයක් ඕනේ නැහැ. මාස 6කට නිවාඩු දාලා එන්න මාත් එක්ක යන්න. දරුවා මාස 6කට දාන්න මොකටද මේකට? දරුවෙක් ඉන්නවනම් දරුවෝ දෙන්නේ හරි 5 දිනක් හරි ඉන්නවනම් මාස 6කට ඥාතීන්ට බාර දෙන්න. මාස 6ක් මං කියන වැඩේ කරන්නේ. මම ඔබට පෙන්වනවා ඔබ ඉන්න මාර්ගඵලය මොකක්ද කියලා. හේතු වාසනා තියෙනවනම්. අන්න එතන ඉඳන් ටික එකක් වැඩෙන්න ඕන. මාස 6ක් දෙන්න. කෙනෙකුට මාස 6ක් යන්නේ ගන්න. සමහර සති දෙකෙන් ඕක කරගෙන. සමහර උතන්ට යන උතුමෝ චීවරය දාගෙන ඉලා වරහත්තරපත් වෙයිද දන්නේ නැහැ. සමහර උතුම් එහෙම ඉන්න පුළුවන්. මේ බුද්ධ ජීවරයේ තියෙන රස්නේ වදිනකම් විතරක් ඉන්න පිරිසි ඉන්න පුළුවන්. චීවරය දාගත්ත මොහොතේම අරහත්තරපත් වෙලා යන්නත් පුළුවන්. ඒකයි වෙන්නේ කියන්නේ මේ අරහත්තරපත් වෙනවා කියන එක මේ මහ ලොකු බීර වල විදිහක් නෙමෙයි. ධර්මයේ තේරුම් ගත්ත උතුම අරහත්තරපත් වෙනවා. ඒකයි අහන්න දෙයක් නැහැ. එන මේවා මේ කල නොහැකි දේවල් කියලා හිතාගෙන ඉන්න එපා. කල නොහැකි දේවල් බව හිතා ගන්න දෙක වසර ළමයෙකුට. ඒ ලෙවල් පන්තියක ගුරුවරයෙකු ගණන එකක් ඒක දෙක වසර ළමයා පිටිපස්සෙන් ඉඳලා බලන් ඉන්නවා. බලන් ඉඳලා කියනවා මගේ අම්මෝ ආම මට නම් කවදාවත් ඒ ලෙවල් කරන්න බෑ. මේ දෙක වසර ළමයින් වැඩි හරියක් ඉන්නේ. ඒකුන් කියන කතා අහලා. ඔය ඒ ලෙවල් මේ පන්ති ඉන්න ළමයි මේ දුක් වෙන්නේ නැහැ ඒවට. ඒ දෙකවසර ළමය කියන්නේ ඔය ඒකට නම් ඉතින් මේ ගණන් හදන්න බෑ තමයි. ඌ දෙකවසරනේ ඉන්නේ. ඒක ඉස්සෙල්ලේ ඉන්නේ මොකද? ශිෂ්‍යත්ව කරලා මේ ඕලෙවල් කරලා ඒලව පන්තියට ඇවිල්ලා ඒකත් ඉගෙනගෙන යනකොට ආන් අරගෙන මොම සරලව හදන්න පුළුවන්. ඒලව කරලා හොඳට පාස් වෙච්ච එකට අරගෙන මොනවද? කිරි කජු වගේ නේද? ඒ ගණන් හදන එක මාළු දෙයක්ද? නෑ. ඒක නිසා දෙක වසරයයි කියන කතා අහන්න යන්න එපා. විනිදාකාරයෙන් කියයි. රහතුන් වහන්සේලා නැහැ කියයි. දැන් ආරංචියක් තියෙනවා කියන්නේ මේ මලියදේව මෙතර කල් කියාගෙන ගියේ මලියදේව මහරහතන් වහන්සේ තමයි අවසාන මහරහතන් වහන්සේ කියලානේ. දැන් කියාගෙන යනවලු මලියදේව මහරහතන් වහන්සේ තමයි අවසාන අවිඥාලාභී රහතන් වහන්සේ කියලා. ඒ රහතන් වහන්සේලා බිහිවෙන හැබැයි අවිඥාලාභින් බිහිවෙන්නේ නැහැ කියලා. මේ ඔකත් කියන්නේ කොයි කාලයක් වෙනකම් විතරද? අවිඥාලාභී උතුමෙක් දී වෙනකම් විතරයි. ඊට පස්සේ කියයි මේ නෑ නෑ ඒක නෙමෙයි. වලියදේ මහ රහතන් වහන්සේ කියන්නේ උඩින් ගියා මේ රහතන් වහන්සේලා අන්තිම එක්කෙනා. මොනවාගේ තුච්ච જાතිය. වීරය කරන්නේත් නෑ. කරනාඩි නිගා කර කර පැත්තකට වෙලා ඉන්නවා. ඒ නිසා පින්වතුනි ඔය කිසි දෙයක් ඔබ කනකට ගන්න එපා. ඔබ දහම අවබෝධ කරගන්න. ඔබ භාවනාවට ඉන්නවද? ඉඳගෙන ධර්ම මෙනෙහි කරන්න. වෙන මෙනෙහි කරන්න ඔබට නෑ. ඔබ ධර්ම මෙනෙහි කරන්න. ඔබ ධ්‍යාන ගැන හිතන්න යන්න එපා. ඔබ ධර්ම මෙනෙහි කරන්න. ධර්ම මෙනෙහි කරගෙන යනකොට ඔබ ඒ උපුරුදු ධ්‍යාන වලට යයි. සද්ධාවෙන් ප්‍රමෝදයේ ඇතිවීම. චේතනාවෙන් කලයුත්තක් නොවන බව. සාස්තුන් වහන්සේගේ දේශනාව. ප්‍රමෝදයේ ඇතිවෙච්ච කෙනාට ප්‍රීතිය ඇතිවීම චේතනාවෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක ඉබේ වෙනවා. ප්‍රීතිය ඇතිවෙච්ච කෙනාට පස්සද්ධිය ඇති වෙනවා කියන එක චේතනාවෙන් කළ යුත්තක් නෙමෙයි. පස්සද්ධියෙන් සුඛයත් සුඛයෙන් සමාධියත් සමාධියෙන් යථාභූත ඥාන දර්ශනයත් යථාභූත ඥාන දර්ශනයේ නිර්වේදයත් නිර්වේදෙන් විරාගයත් විරාගයෙන් විමුක්තියත් විමුක්තියත් විමුක්ති ඥාන දර්ශනයත් කියන ඔය දහම් කොටස් ටික එක පසුපස වැඩිගෙන එනවා. චේතනාවෙන් කරන්න එකම දෙයක්වත් ඔතන නෑ. එහෙනම් ආයි කවුරුත් මේ මං අද ප්‍රථම ධානයෙන් සම්වදිනවා කියලා මම දන්නේ නැහැ. මට එපා කියන්න බෑ. මොකද මං කාගේවත් ගුරුවරයා නෙමෙයිනේ. මං මැරෙනකොට කාගේවත් ගුරුවරයා නෙමෙයි. මම කවුද? මම. සාත්‍රේ මහන්සේගේ දහම කියනවා. අවවාද අනුශාසනා දෙනවා. සීසි අවස්ථාවක් අපි ඒ නිවිසුකම් ලැබුවාට පස්සේ කෙනෙක්ව මහාන කරනවා. ආයිත් අවවාද අනුශාසනා දෙනවා. ඔච්චරයි. කාගේවත් ගුරුද? නෑ. මේ ඉන්නේ ගුරු. මේ උතුම තමයි ඔබ හැමගෙම ගුරු. මාගේ ගුරු. මාගේ ගුරු තමයි ඔබගේ ගුරු. මම නෙමෙයි. ඒ නිසා මට තදින් කියන්න බෑ මේක කරපන් කියලා. හැමදාම කියන්න පුළුවන් දෙයක් තියෙනවා. උත්සාහ කරලා බලන්න. ඒ මම ආයෝජනයක් කරන්නේ. මේ ආරාමයේ පැවිදි වෙන්න උතුමෝ. මේ කිව්ව දේ කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඉක්මනට මේක ප්‍රතිඵල ගන්නයි. හැබැයි කාටවත් හිතෙනවා නම් නෑ නෑ මම ප්‍රථම ධානයේ තමයි පුරුදු කරන්න කලින්ම කියලා. ඉතින් මට කරන්න දෙයක් නෑ. භාවනාවට ඉඳ ගන්න. ඉඳගෙන මොකද්ද කරන්න ඕනේ? මේ කියපු ධම මෙනෙහි කරන්න. ධම්ම විචේ සම්පොජ්ජංගේ වඩන්න. ධම්ම විචේ සම්පොජ්ජංගේ වැඩෙනකොට විරිය සම්පොජ්ජංගේ වැඩෙනවා. ඒක වැඩෙනකොට ප්‍රීති සම්පොජ්ජංගේ වැඩෙනවා. ඊට පස්සේ පස්සද්ධිය නැගෙනවා. පස්සද්ධියෙන් සමාධිය නැගෙනවා. සමාධියෙන් උපේක්ෂාවට යනවා. මේ ධර්මයේ උහුන් ධර්මයේ පවත්වනවා. ආය අමුතුන් ආයාසයෙන් කරන්න දෙයක් එතන නෑ. ධර්මයේ මෙනෙහි කිරීම විතරයි තියෙන්නේ. ධර්මයේ මෙනෙහි කරන්න සතියෙන් ඉන්නොම මොන සතියෙන්ද ඉන්නේ? සතිය පිටවගෙන ඉන්න. මේ හේතුඵල ක්‍රියාදාමය ගැන මහා සතියකින් ඉන්න. සතියක් ඉඳලා වෙන්නන්න සතියෙන්. එක සතියක් ඉන්න සතියෙන්. නැත සතියක් ඕනේ නැහැ. එක දවසක් ඉන්න සතියෙන්. ඔබ කොච්චර නිවනට යනවද කියලා බලන්න. ඒ ඔන්නේ පැයක් ඉන්න සතියෙන්. එළමෙදි වී ඒව නෙමෙයි. සතියෙන්. ඒ කියන්නේ මේ හේතුඵල ධර්මයේ බදා බදා මේ තේම දකින්න ඇහෙන හැම වැඩ දැනගන්න හැම වැඩ පිළිවෙල. දික්ක සිත මුත විඤ්ඤාත කියන හැම වැඩ පිළිවෙලකම හේතුඵල සම්බන්ධය දැනගෙන කටයුතු කරලා පෙන්නන්න මට. එක දවසක් එක පැයක් ඔබ කොච්චර නිවනට ලඟ වේද බලන්න. සාස්තුන් වහන්සේ හත් මේ කියපු මේ සතිය හත් අවුරුද්දක ඉඳලා හත් දවස් දැනගම් බස්සලා තියෙනවා. අනාගාමීත්වයට අප වෙනවා කියලා. මේක වඩන කෙනෙක්, හරියට සතියෙන් ඉන්න කෙනෙක්, සතිය වඩන කෙනෙක් හත් දවස්ක ඉඳලා සතිය වඩන්න ගත්තේ ඉඳලා හත් දවස්ක ඉඳලා අවුරුදු හතක් යනකම් ඔය ඕනෙම වෙලාවක මේක වැඩ පිළිවෙල අනාගාමීත්වයේ සාක්ෂාත් කරගන්නවා කියලා. අප වෙනවා උන්වහන්සේ. උන්වහන්සේ අප වෙලා තියෙනවා නම් පින්වතුනි මේ සතිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න එකනේ කරන්න තියෙන අපිට ඉස්සෙල්ල. ඔන්නේ සතියෙන් ඉන්න. ඔය සතිය හරි ප්‍රබලයි. හැම මොහොතකම බලන්න. හේතුන්ගෙන් හටගෙන හේතු නැතුව නැති වෙලා යන දේවල් ගැන හොඳට බල බල ඉන්න. ඇහැට රූපයක් පේනකොට දකින්න ඕන දෙයක් තියෙන මොකද්ද? සතියෙන් සිහියෙන් හිටියනම් මොකද්ද දකින්? ඇහෙන් රූප දකිනවා. මනෙන් මේ මනෙන් මොකද්ද දකින්නේ? හේතුන්ගෙන් හටගත්ත දෙයක් ඔන්න ඇහැයි රූපයයි චක්කු විඥාණයෙන් ඔන්න හටගත්තා. ඕම යනකොට විඥාණයට දෙන ආහාරමක් එනවා. විඤ්ඤාණයට දෙන ආහාර නැති වෙලා යනවා ටික ටික ටික ටික. හත් දවසක් විඤ්ඤාණයට ආහාර නොදුන්නොත් මොකද වෙන්නේ? විඤ්ඤාණය ඉවරයි. අන්නාරහතුන් වහන්සේ බිහි වෙලා. හත් දවසක් එක දිගට ආහාර නොදී මරන්නත් පුළුවන්, ටික ටික මරන්නත් පුළුවන්. හත් අවුරුද්දෙන් මරගෙන නමහර අයගේ. හය අවුරුද්දෙන් මරනවා නමහර අයගේ. හැබැයි මේ ඔක්කොම සිහියෙන් ඉන්න අයද නේද? මේ සිහියෙන් ඉන්න නම් මොකද කරන්න ඕනේ? මේ සිහියෙන් ඉන්න දවසේ එක පැයක් වෙන් කරගෙන හුලියෙන් ඉන්න. මේ පරම ගම්භීර දෙයක්. පුළුවන් නම් පැයක් ඕනේ නැහැ. එක විනාඩි 10ක් සිහියෙන් ඉන්න. ඒ විනාඩි 10දී තමන්ට පේන දේවල් කොහොමද පේන්නේ කියලා සිහි කරන්න. තමන්ට ඇහෙන දේවල් කොහොමද ඇහෙන්නේ කියලා සිහි කරන්න. තමන්ට දැනෙන දේවල් කොහොමද දැනෙන්නේ කියලා සිහි කරන්න. දැනගන්න දේවල් කොහොමද දැනගන්නේ කියලා දී කරන්න. විඤ්ඤාත කියන්නේ දැනගන්නවට. ඕවේ කර්ම හතර හුද්ද වෙන ආකාරය ගැන විඤ්ඤාණය ඉන්න. ඒතර හැම එකක් එකක් ඥාන ඔබට තේරෙනවා හැම රූපේ චක්කු විඤ්ඤාණය නිසා මේක හටගත්තා. ඔන්න මේ කරනවා. ධම්මානුපස්සනාවේ ඕවා තමයි තියෙන්නේ. චක්කුංච පජානාති රූපේච පජානාති. තංච තදුබයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං පජානාති. යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති. යතාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති. යතානස්ස පහි යතාච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. ඔය තියෙන්නේ ධම්මානුපස්සන. එහෙනම් ඇහැයි රූපයයි එකතු වෙලා හැදෙන සංයෝජනය ගැන හොඳට බලන්න. මේ එකතු වුණේ හදගත්ත දේ ගැන හොඳට බලන්න. ඔය කියන්නේ ධම්මානුපස්සනාව. ඔය ක්‍රියාදාමයේ දිහා හොඳට බලන්න. මේ පටිච්චසමුප්පන්න ක්‍රියාදාමයේ නේද මේ තියෙන්නේ කියලා. ඒකේ මේ හේතුඵල ධමයක් නේද මේ තියෙන්නේ. හේතු වලින් හදගත්ත දෙයක් නේ මේ තියෙන්නේ. එහෙනම් හැම මොහොතකම බින්දුනේ ඇහැ කියන්නේ හේතුඵල ඵලයක්. රූපය කියන්නේ හේතුඵල ඵලයක්. ඒකයි කිව්වේ චක්කුංච පජානාති. ඇහැ දැනගන්න. මගෙන් කවදාහක්වත් ඔබ බලාපොරොත්තු වෙන්න එපා මේ බුදු දහමම කියලා ඉවර කරයි කියලා. ඒක කරන්න බුලුවන් జగතේ මේ ලෝකේ නෑ රාහතුන් වහන්සේ හැරෙන්න. රාහතුන් වහන්සේත් මොනවද කිව්වේ? මාත්‍රක අමාත්‍රක ඔක්ක මාත්‍රක. චක්කුංච පජානාති. මම ඕක පිළිබඳ කියන්නම් පැය තුනක දේශනයක්. චක්කුංච පජානාති කියපු වචනේ විතරයි. ලේසි නෑ. හැබැයි ඔක්කොම ඕනේ නෑ නිවන් දකින්න. මේ ක්‍රමවේදී දැනගන්න. දැන් චක්කුංච පජානාති මේ චක්කුංච මේ ඇහැ කියන එක කොහොමද මේ ඇහැ කියන ප්‍රභවය ජනිත වෙලා තියෙන්නේ කියලා බලන්න. හේතු ප්‍රකෝටියක ඵලයක් නේද නිර්පද්ධිත ඇහක් බව ඔබට තියෙනවා කියලා කියන්නේ. ඔය ඇහැ ඊළඟ මොහොත වෙනසක් වෙන්න බැරිද? දිවිල්ලක් කැම වැදුනොත් මොකද වෙන්නේ දැන්? දැන්නේ ඇහේ ඇහැ මේ ටික හොඳයි නිසා නේද? විස වායුවක් එහෙම ගියොත් මොකද වෙන්නේ? ආය ඇහැ මේම ගාලා නේද මේ ආයි ගන්න වෙන්නේ. එනම් චක්කුංච පජානාති රූපේච පජානාති මේ බලන රූපේ හේතු ප්‍රකෝටියක ඵලයක්. එනම් ඔය දෙකේ පටිච්චත්වයෙන් හැදෙන සංයෝජනයක් තියෙනවා. ඔන්න ඒ සංයෝජනය ගැන බලමු. එහෙනම් ඒක මොකද්ද? ඒ සංයෝජනය ගැන ප්‍රභවයත් මොකද්ද? මේ මහා හේතු වලක ඵලයක්. එනම් මේකද මේ සංගියන අවිද්‍යාව තුස්නාවකෙන් බැඳිලා හරිනවා. නේ ඔන්න තේරුම් ගන්න. ඔය විදිහට සිහියෙන් ඉන්න. ගත වෙන හැම තත්පරයක්ම සිහියෙන් ඉන්න. සිහියෙන් ඉන්නකොට පින්නතුනේ මේ කරදරේ ඔබට කරේ ඉවේ. සිහියෙන් ඉන්න. ගිහි වුණත් කමක් නැහැ, පැවිදි වුණත් කමක් නැහැ. සිහියෙන් ඉන්න. හැබැයි සිහියෙන් ඉන්න දෙන්නේ නැහැ නේ ඔබට. හරි, ඔබ වැරදි කියලා සිහියෙන් ඉඳලා පෙන්වන්න මට. හැබැයි ගිහියෝ මේ ගිහියෝ හෝ මේ පු탁ජනේ ඒගොල්ලන්ට ගැළපෙන විදිහට ධර්මය හදාගෙන තියෙනවා නේද? හැබැයි මොකක් හරි කරන ගමන් සිහියෙන් ඉන්න ගමෙන් මොකද්ද? මං කරනවා. හරි. හරිනේ උන්ට ගැළපෙන විදිහට හදාගෙන. හැබැයි දැන් ওই මං කියපු සිහියෙන් එමෙ ඉන්න පුළුවන් යමක් කරන ගමන්. ඈ සිහියෙන් කපනකොට ඈ සිහියෙන් ඉන්නවා කියලා මම මේ කපනවා මං කැරට් එක අල්ලගත්තා දැන් පිහි අල්ලගත්තා දැන් ඔන්න පෙත්තක් කැපුවා ඒ සිහියෙන් නම් ඉන්න පුළුවන් සාමාන්‍ය කෙනෙකුට උනත් නේද? හැබැයි ඉන්න බැරි වීය මොකද්ද? මේ පිහිය හටගෙන තියෙන්නේ හේතුන්ගෙන්. දැන් කපන්න පුළුවන් නෑ. දැන් පිහිය ගන්න නිහියදී මේ පිහිය අරගෙන තියෙන්නේ හේතුන්ගෙන්. මොනවද මේ යකඩ? මේ යකඩ මේ ගෙනල්ලා යපස් ගෙනල්ලා මේ මුණු කරලා මේ හේතු රාශියකින් මේක හැදිලා තියෙන්නේ. එහෙනම් මේ කොයි මොහොතද ගැල්ල පිහිනේ මේව දන්නේ නැහැ. හදපු කෙනා මේ ඇනේ කොච්චර ඌරව පවතිනද දන්නේ නැහැ. දැන් ඇනේට වයස කොච්චරද දන්නේ නැහැ. මේ ඊළඟ තප්පරේ දන්නේ නැහැ ඇනේ ආයුෂ කාලය තියෙන්නේ. දන්නේ නැහැ. ඇයි ඒ? අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම, ආහාර, නිබ්බත්ති දක්කන වලින් හැදිච්ච එකක් නේ තියෙන්නේ. ඔය ටික ජීකර වෙන්නකොට ගෙදරින් ගිහලා කඩෙන් කාලත් ඉවරයි. ඇයි ඒ? ඇයි අම්මා තාම දී කරනවා. තාම පිහිය විතරයි සිහි කළේ. තාම තියෙනවා මොකක්ද තී කරන්නේ? කැරට් එක සී කරන්නත් තියෙනවා. එහෙනම් පින්වතුනි ඔය කියන දේ කරන්න බෑ. හැබැයි අර කරන්න පුළුවන් විදිහට හදාගෙන නම් තියෙනවා. නමුත් එහෙම හරියන්නේ නැහැ පින්වතුනි. අපිට ඕන විදිහේ ධර්මයේ වෙනස් කරගන්න යන්න හොඳ නැහැ. වෙනස් කරගන්න ඕනේ අපුව. නිවන් දකින්න ඕන නම් පෙළ දහම අනුකරණය කරන්න. මේ පෙළ දහම. ඕම් වෙයි සිහින් ඉන්න. මේ ප්‍රභවයන් ජනනය වෙන හැටි බලන්න හැමතිස්සෙම. ඒකයි කරන්න තියෙන්නේ. පජානාති කියන්නේ ඒකයි. ප්‍රභවයන් ජනනය වෙන හැටි බලන්න. ඔබල ලේසියෙන් දැනගනි කියලා කියනවා. මේ ප්‍රජා පජානාති කියලා. ජානාති කියලා කියන්නේ දැනගන්නවා. පජානාති කියලා කියන්නේ දැනගන්නවා. නමුත් දැනගන්නවා කියන එක තව ටිකක් විශේෂ කරලා දැනගන්න. ප්‍රභවයන් ජනිත වෙන හැටි බලනවා. එන හැම මොහොතකම බලන්නේ ප්‍රභවයන් ජනිත වෙන හැටි. ප්‍රභවයන් ජනිත වෙන හැටි දැක්කනම් පින්වතුනි හොඳටම තේරෙන එක දෙයක් තියෙනවා. විඥානික බලාපොරොත්තුව කියන ඒවා මේවා ඇතුලේ නැහැ. අන්න එදාට ඒක ප්‍රත්‍යක්ෂවම තේරුම් ගත්ත දාට බලාපොරොත්තු තියන්නේ නැහැ. එතකොට හොඳටම තේරෙන දෙයක් තමයි මේවට ඇලුනොත් එහෙම දුකයි. අන්න එතකොට මොකද කරන්නේ? මේ ඇලෙන ගතිය සහ මුලින්ම උදුරලා අයින් කරනවා. සාමූලික මුදුරල අයින් කළා නම් රූප වල මොනවා වුණත් උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. ඇයි? ඇලියනේ. කරන්ට් එක තිබුණාට කමක් නැහැ නේ තිබුණේ ඇල්ලුවොත් නේ වදින්නේ. මේ ඩැමේජ් වෙච්ච වයර් එකක් ඇදලා තියෙනවා. ඔය ගැන දන්න කෙනා බයින්නේ දින්නේ. බය නිසා අල්ලන්නේ. ඒකයි දුක්ඛම් බයත් තේන. මේ දුක මගෙන් දකින්නද? බය අර්ථයෙන් දකින්න. දුක්ඛම් බයත් තේන. මේවා දුක. මේක දැක ගන්න ඕනේ. නැත්තම් එහෙම මොකද වෙන්නේ? ඇල්ලු වටන් ගන්න. හානේ. අර නිල් පාට වයරකේ රත්තරම් පාට කෑල්ලකුත් තියෙනවා. තු ගලල්ලුව. දැන් මොකද වෙන්නේ? තරසෙන්තර ගලල් ගල වැඩිලා අන්ත මහා දුකටපත් වෙනවා. එහෙනම් දැන් මොකද කරන් තියෙන්නේ? දුක දකිනවා. අල්ලන්න කලින් දකිනවා. ඒක දුක්ඛාරය සත්‍ය කියන්නේ. දුක නිමිනවන්නේ නෙමෙයි. නිමින්නේ අරුව අල්ලුවට පස්සේ. ඒක කලින් දකිනවා. ඔන්න මහා නිින්නක් තියෙනවා. නිින්න තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මක්කරනෝනේ දුක එන්නේ. අල්ලන්න. ඒ කියන්නේ ඒකයි කියන්නේ බුදුහාමුදුරුවෝ දුකට හේතුව මොකද්ද? තණ්හාව. තණ්හාව. ඒ තණ්හාවීම තමයි දුකට හේතුව. දුක කියන්නේ මොකද්ද? මේ අනිච්ච වස්තු. ඒක දකින්න ඕනේ ඩක්කර. දුක දකින්න. හැම මොහොතකම දුක දකින්න. ආදරය කියන්නේ දුකක්. ඒක දකින්න. කොහොමද ආදරය දුකක් උනේ? හේතුවක ඵලයක් හින්දා. බලාපොරොත්තු තිබ්බත් මොකද වෙන්නේ? දුකයි. ඇයි හැමතිස්සෙම කියන්නේ? ඔයා ඔහොමනම් නෙමෙයි ඉස්සෙල්ලා කිව්වේ. දැන් බලන්න ඔයා කියන කතා කියන්නේ නැද්ද? මාව රැවැට්ටුවා. මං ජීරයව මට ඔහොම කරයි කියලා. ඔය පෙම්මතුන්ගේ කුරුළු ගීත. ඇයි? හේතුවකින් හදගත්ත දෙයක් ගැන. දැන් අපි හිතමු කෙනෙක් කන්නාඩි ඉස්සරහට ගිහලා රූප බලවල ඉන්නවා. දැන් ඒ කෙනා රූප බලවල හතට වෙන්නේ මොකක්ද මේ? මේ හේතුන්ගෙන් හටගත්ත දෙයක් ගැන උද්දාමයට පත් වෙන කෙනෙක් මේ. එක හේතුවක් අයින් වුණා නම් දෙරියන් දීගෙන අඬනවා. ඒ වගේ ඔළුවේ තියෙන්නේ මොකද්ද? නිච්ඡං දුවං සස්සතං. මේක නම් වැරදෙන්නේ නැහැ කවදාවත්. අවිපරිණාම ධම්මා මේවා විනාශ වෙන්නේ. අම්මල වයසට ගියාට අපි වයසට යන්නේ මොන මුලාව ධර්මේ නම් පින්වතුනි සක්සුදක්සේ තියෙනවා. ඒකයි මම ඔබට කිව්වේ ආයි කිසි අබමල් වේනුවකවත් සැකයක් තියන්න එපා මේ ධර්මයේ ගැන. එන්න පැවිදි වෙන්න. පැවිදි වෙලා සසර ගමන කෙලවර කරගන්න. මේ යන කිසිම කෙනෙක් වෙන කිසිම කාර්යයකට නෙමෙයි යන්නේ. අන්න ඒක නිසා තමයි රජවරු හිතුවරුත් ඇවිල්ලා වැඩි වෙන්න ඕනේ. කොහේවත් ආයතන පරිපාලනය කරන්න නෙමෙයි. කොහේවත් දේවල් සංවිධානය කරන්න නෙමෙයි. මෙසක් උත්සව සංවිධානය කරන්න නෙමෙයි. ඒක කළාට කමක් නැහැ. ඒක කරලා ඉන්නවා. ඒව එයයි කරයි. ඒව නෙමෙයි මරදක් කියනවා නෙමෙයි. මෙසක් කූඩු හදන්න නෙමෙයි. භක්ති ගීත ගායනා කරන්න නෙමෙයි. මේ යන අය යන්නේ නිවන් දකින්න. එයා නිවන් දකින්න යන ගොඩට රජවරු හිතවරු මහා මාත්‍යවරු ඔය කොම ඉන්නවා. ඔය කොම ඉන්නවා. හුදෙක්ම නිවන් දැකීම පමණයි. වෙන කිසි දෙයක් නැහැ. ඒකයි කිව්වේ ඒක ඇතුළට එන කෙනෙක්. අරහත්ත්වයටපත් වෙලා මිසක් එතනින් ආයේ එළිය දකින්න යන්නේ නැහැ. මේ බලේ නවත්තගෙන ඉන්නේ නැහැ. අනේ මට කොළඹ බලලා එන්න ඕනේ කියලා හිතනවා නම් ඉතින් ආව හැරි ගිහින් එන්න පුළුවන්. ඉතින් අපිට ඉතින් කමක් නැහැ. මොනව කරන්නේ මේකට අපි? කොළඹ දැන් මොන වගේ දන්නේ? ඈ? මේ විදිහේ මේ යන්න කඩරි ඕනනම් ඉතින් එහෙමම සිවුරත් අපිට බාර දීලා මේ ඕනනම් කොණ්ඩේ වැරෙනකම් පොඩ්ඩක් ඉන්න පුළුවන්. ඒකට අපි අවස්ථාව හදලා දෙනවා. ඒ ගිහින් ඉතින් ඒක කොළඹ බලාගෙන ඕන එකක් කරගත්ත හැකි. හැබැයි නිවන් දකින්න යන කෙනෙක් නම් මේ කෙනාගේ අදිස්ථානේ තියෙන්න ඕනේ. සිංහදෙනි ඔතන ඉමි. තව දූතාංගයක් සමාදන් වෙනයි. මම අරහත්ත්වයට පත් වෙන තුරු මම කොණ්ඩ දිගාරලා නිදා ගන්න නැහැ කියලා දූතාංගේ සමාදන් වෙනයි. එහෙම අයත් ඉඳී. එහෙමත් දූතාංගයක් තියෙනවා. ඒ ගැන ඇලවෙන්නේ නැහැ. නිදාගන්නේ කොහොමද? කොණ්ඩ දිත්‍යර හේතු කරගෙන නිදාගන්නේ. නිදාගන්න ඉරියව්වක් තියෙන්නේ. ඒ ඉරියව්වට යන්නේ නැහැ. මේක වීඩියෝ යන්න තියෙන තැනම නිසා මේ තුට්ටු දෙකේ හාල් පාරු වන්න තියෙන තැනම නෙමෙයි කියලා කිවි ඔන්න ඕක නිසා. මේ මහා වීරෝත්තමයන් වහන්සේලාට මේක තියෙන්නේ මේ ශාසනේ. ඒ වීරත්වය ඔබ ගාව තියෙනවනේ හැවිදිරලා පැවිදි වෙන්න. පැවිදි වෙලා බව ගමන හෙළවර කරගන්න. නැත්තම් බින්දුනි තව ටිකක් ඇදගෙන යන්න මේක ඔන්න. කරත්තේ ඇදගෙන ගිහිල්ලා හැබැයි කරත්තේ කඩා හැලෙන්න කලින් එන්න. කරත්තේ කඩා හැලෙන්න ඕන වෙන්නේ දිවිල නම් එන්න එපා. දැන් එන්න අපි එන්න වැඩ පිළිවෙලත් ඉස්සරහට ඉඳන් නවත්තනවා. දැන්ට අනුකම්පා කරලා අවුරුදු 65 යනකම් දීලා තියෙනවා. ඒ දීලා තියෙන එකම හේතුව තමයි බින්දුනි මේ ධර්මයේ දැන් දැන් ලෝකෙට එන්නේ. ඒතකොට මේගොල්ලෝ කියන එක්ස්කියුස් එකක් තියෙනවනේ. අපි ඉතින් මේතර කාලයක් අපිට ඔක ඇහුන්නේ නැහැ කියලා. හැබැයි ඒ එක්ස්කියුස් එකට ඔබ ආයිදි නැහැ. ඒ නිසා ඉස්සරහට තව අවුරුදු 10ක් විතර ගියාට පස්සේ අවුරුදු 50න් පස්සේ වගේ පැවිද්ද අපි අනුදනින්නේ නැහැ. මොකද හේතුව? තිරෙන්න ඉඳී කොල්ලෝ. කෙල්ලෝ ප්‍රමාණයක් ඉඳී. දැන්ට නම් එහෙම නැහැ හැබැයි. දැන්ට ඉන්නේ කොහොමද? දැන්ට කාන්තාවෝ ඉන්නවා 40ක් විතර. පිරිමි ඉන්නවා 10ක් විතර. හොඳයිනේ අනුපාතේ. කොහොමද? දැක්කද බුද්ධ ශාසනයෙන්ද ගියේ කල්ල? පේනවද බෞද්ධ? හැබැයි ඔබ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඔය ස්ථානයේ වැඩ කටයුතු බාරගෙන මොනවද වැඩ කටයුතු පටන් ගත්තට පස්සේ අවුරුදු 15ත් 40ත් අතර බොහෝ පිරිස ඇවිදලා වැඩි දෙනවා. එක බණයි ඒගොල්ලෝ අහනවා. එක බණයි. ඇවිදලා වැඩි දෙනවා. වැඩි දෙනවා මහරහතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් බිහි වෙනවා. එතකොට ඒ ස්ථානයේ පිළිගනි මහා අනුහසක් තියෙන දැන හේතු වාසනාවන්තයෙක් ආවොත් ආපහු යන්නේ. ඒකයි මම කියන්නේ මේ දුක් විඳින යන ගමන නෙමෙයි මේ යන හැම කෙනාම. මේ යන හැම කෙනාම හොඳට තියෙන තැන්වල. හොඳට හරි හම්බු කරලා. අධ්‍යාපනයේ හොඳට ඉගෙනට ගිහිල්ලා. අන්න ඒව පිරිස යන්නේ. යන්නේ එකම හේතුව නිවන් දකින්න. ඒක නිසා කිසිම කෙනෙකුට ආරාම පරිපාලන ඒව කරන්න ගිහියෝ. ගිහියෝ නෙමෙයි ඇත්තටම උපාසක උපාසිකාව කරන්නේ. මේ මහා හාර විමක්. මම මේ නොකිය කියන්නේ එන්න කියලා තමයි. උත්සාහ කරන්න. කොයි මොහොතේරි අවස්ථාවේයි එතකන් හැම දෙයක්ම ප්‍රමාද කරන්න. තරුණ අයට මං කියන්නේ ඔබට මේ ධර්ම තේරෙනවා. අහන්න. අහලා මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට තේරෙන්න ගන්නවා මේක. ඒ තේරෙනකොට පරක්කු වැඩි වෙන්නේ නැව. ස්වාමි පුරුෂයෙකුට බිරිඳකට කරන්න පුළුවන් ලොකුම දේ තමයි දෙන්න දෙමහල නිවන් දකින්න. මුළු සංසාරෙම ඉදහස් කරගන්න. ඒකට අවස්ථාව උදා කරගන්න. අවස්ථාවක් නැත්තම් අවස්ථාව බල බල ඉන්න. වෙච්ච ගමන් එන්නේ. දැන් අපි හිතමුකෝ. කවුරු කෙනෙක් ඉන්න වෙන්න පුළුවන්. තමන්ගේ බිරිඳයි අසනීපේ. නැත්තම් ස්වාමි පුරුෂයා අසනීපේ. ඒක නිසා බැවිද්දට යාගන්න විදිහක් නැහැ. ඒ වකීන් යුතුයකම් කරන්න. ඉතින් හදිසියේ ස්වාමි පුරුෂයා අන්තරා වෙනවා. එක පැත්තකින් දුකයි තමයි. අනිත් පැත්තෙන් හරිම සන්තෝසයි. ඇයි? බාධකේ ඉවරයි මම යනවා බැවිද්දට. හැබැයි තව ස්වාමි පුරුෂයෙක් අල්ලගෙන කසාද බඳින්නේ නැහැ හදුවොත් එහෙන මොකද වෙන්නේ? ඒක කරන්නේ කවුද? දුකට ගන්න පිළියම. ඇයි? එකෙක් මල. දැන් මොකද කරන්නේ? දැන් තව එකෙක් හදනවා. ධර්මය අහලා හිටියේ නැත්තම් මොකද වෙන්නේ? ධර්මය අහලා අවබෝධයෙන් හිටියේ නැත්තම් වෙන්නේ එකෙක් මල. ඒකේ දුක නැති කරගන්න මොකද්ද කරන්නේ? තව එකෙක් ගේනවා. හැබැයි ඒ ගේනකොට ඒ හරකට තේරෙන්නේ ඒකත් මැරෙනවද කියලා. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. හැබැයි හත් ධර්මයේ අවබෝධ කරගත්ත අය දුකින් දුකින් මහා දෙයක් නිදහස්. ඇත්තටම දෙවියනි ඔබ දුකින් ගොඩාක් දුරට නිදහස්. ඔබ අනිත් අය වගේ එහෙම මේ දුක් පීඩා වලට අහුවෙන්නේ නැහැ. මානසික දුක් පීඩා වලට මොකද ධර්ම අවබෝධය තියෙන නිසා. මේක නිසා පින්වතුනි ඔය ආකාරයෙන් කටයුතු කරගෙන යන්න. ධර්මයේ මෙනෙහි කරන්න සිහියෙන් ඉන්න. දවසකට එක විනාඩි 5ක් පියාගන්න සිහියෙන් ඉන්න. විනාඩි 5ක් පියාගන්න තමන් වෙනුවෙන්. විනාඩි 5ක් සිහියෙන් ඉන්න. ඒ වෙලාවේ දකින්නේවා. දැන් කෝච්චියෙම ඔබ එනවනම් හරි ලේසිනේ. ඒ කෝච්චියේ එන ටික ඇහැට පේන රූප ගැන සිහියෙන් ඉන්න. මේ දේවල් මේ පරිච්ඡේදනුප්පන්නව වෙන හැටි සිහියෙන් බලාගෙන ඉන්න. දැන් drive කරනකොට එච්චර කරන්න අමාරුයි. මොකද අර මම ඒකයි කිව්වේ අර ඒ කරනවා කියන එක නෙමෙයි. මේක ටිකක් ගැඹුරට යනවා මේ සිහිය. අන්න එතනට මේක යන්න ගියාම drive කරන වගේ එකක් කරන්න බෑ. කෝච්චිය යන වගේ එකක් හරි පහසුයි. බස් එකේ යනවා කෝච්චිය යනවා. බස් එකේ යනකොට කවුරු හරි එහා පැත්තෙන් කතා කරනවා. දෙන්නේ කෝගාලා කතාව. දැන් ඒ කතා කරනකොට සිහියෙන් ඉන්න. සිහියෙන් ඉන්න කොහොමද? දැන් ඔබට ඇහෙනවා දෙයක්. ඇහෙන්නේ කොහොමද බලන්න. එහෙනම් අර හේතුන්ගෙන් හබ්දයක් උපදිනවා. පොඩි තරම් හේතුෝගයක් දිනවා හබ්ද උපදින්න. ඒ ඔක්කොම හේතු ගැළපීලා හබ්ද උපදිනවා. ඒ උපදින හබ්දේ අන්වායාම තරංග ඔස්සේ මේ තීරය අන්වායාම තරංග. අන්වායාම තරංග ඔස්සේ මේ වාතයේ කම්පනයේ වී ඇවිල්ලා ඔබේ කනෙත් වදිනවා. ඔබේ කම්බරෙත් සරණේ වෙනවා. ඊළඟට ඕක අස්සේ දින මොඩියක් මේ වෙලා ඒ වෙලා මොකද වෙන්නේ? ඔබේ විඥාන බහැල ඔන්න ඇහෙනවා. මේ ක්‍රියාවලිය ගැන හොඳට බලාගෙන ඉන්න. වැරේලා තියෙන අපේ මිනිස්සු ඒ ක්‍රියාවලිය නෙවෙයිනේ බලන්නේ. අර මොනවද කියන්නේ? මට මොන හරි කියනවද? ඒකයි බලන්නේ. ඒක නෙමෙයි විහියෙන් ඉන්නවා කියන්නේ. අර විහිය දාලා බලන්න. බස් එකෙන් බහිනකොට ඔබ නිවනට ටිකක් ලඟ වෙලා. ඒ ක්‍රියාපටිපාටි හොඳට අධ්‍යයනය කරන්න. ඒ වෙන ක්‍රියාපටිපාටි. එහෙනම් ඒක ඔබ දන්නවා. ඔබේ කැමැත්ත එකක් සිද්ධ වෙන්නේ තව එකක්. ඔබේ කැමැත්ත එකක්. ඔබේ කැමැත්ත නිසා නෙමෙයි ඇහෙන්නේ. ඔබේ කැමැත්ත නිසා නෙමෙයි ඒ යාගේ සොරතන්ත කම්පණයේ වී තල්ලේ උඩ තල්ලේ අදත්වල මේ දිය වැඩි හඳේන්නේ. ඔබේ කැමැත්ත නිසා නෙමෙයි වාතය හරහා ශබ්දේ ගමන් කරන්නේ. ඔබේ කැමැත්ත නිසා නෙමෙයි ඔබේ කම්බරේ තරණය වෙන්නේ. ඒක නිසා නෙමෙයි විඤ්ඤාණ වැටෙන්නේ. ඒක නිසා නෙමෙයි ඇවිල්ලා ස්පර්ශ වෙන්නේ. ඒක නිසා නෙමෙයි වීමක් දැනෙන්නේ. ඒ වීමක් දැනුණාට පස්සේ සැපදුක වේ කියලා තියෙන එකන ගොංගඩිය තමයි ඔය හදාගත් එක කරන්නේ. ඒක දරුව එක්ක ඇලෙනවා. ඒක දරුව එක්ක ගැටෙනවා. අර බලාපොරොත්තු තියාගත්ත නිසානේ. එහෙනම් දැන් එතකොට තේරෙනවා පින්වතුනි බලාපොරොත්තු තියා ගැනීම කියන එක අර්ථ ශූන්‍යයි කියලා. එහෙනම් බලාපොරොත්තු තියාගන්න වැඩක් නැහැ. එහෙනම් මේ ක්‍රියාපටිපාටියේ බලාපොරොත්තු තියා ගැනීම කියන එක කිසිම තේරුමක් ඇති වැඩක් නෙවෙයි කියලා. අන්න ඒකට කියනවා මොකද්ද මේ බලාපොරොත්තු තියා ගැනීම මේ ක්‍රියාවලිය අනත්තයි. කිසි සාරයක් තියෙන වැඩක් නෙවෙයි. ඕන් ඔය අනත්තතාවය වැටහෙනවා ඔබට ඊට පස්සේ. ඉතින් මේ පැහැදිලි නිවන් මඟ දරාගෙන මේ කටයුත්ත කරගන්න. එයා බොරු පුරාජේරු වලට යන්න එපා. ඔය විඤ්ඤාණය පෙන්වන මායාවල් ඔය ඔක්කොම. තනි කරම විඤ්ඤාණය පෙන්වන මායාව. ලෝකයා දීපු ගිනිගෙඩි මනසට වැදිලා විඤ්ඤාණය විසින් පෙන්වන මායාවල් තමයි ඔය තියෙන්නේ. ඕවට අහුවෙලා විනාශ වෙනවා. දැන් ඔය ආච්චිලා හෝ පටේට දුවන කොහෙද? නිවන් දකින්න. පන්සල් වලට දුවනවා දැන්. ඔය ආච්චිට අවුරුදු 40කට කලින් ආච්චි මොකද කළේ? හෝපඩේට ගිහින් වෙරින් හෝල් එකට මොකටද කහාද වඳින්න දැන් හෝගාලා පන්දුල දුවන නිවන් දකින්න එහෙම තරුණයෝ ඔක හිතන්නේ කරාත්තේ බර ඇදලා ගිහින් නිවන් දකින්නවද එහෙම නැත්තම් දැන් මොන් මේකට ගිහින් නිවන් දැකලා ඉවර කරගන්නවද කියලා ඒ අකල් කරුම කළා තිබ්බනම් මොකද වෙන්නේ ඔය කරාත්තේ තව ටිකක් ඇදගෙන යන්න මොන් දෙන්නත් එක එකතු වෙලා එයි මම ඔබට කිව්වනේ දවසක් නේද එක කරත්තයක් ඇදගෙන එනවා. අනිකත් කරත්තයක් ඇදගෙන එනවා. අම්මලා තාත්තලා මොකද කරන්නේ? පුතේ ඔබ තනියෙන්නේ කරත්තයක්ද? එහෙනම් ඊට හම්ම ඔබට තව ඉල්ලගෙන හොල දෙන්න කියලා දෙන්නම එකතු කරනවා. එකතු කරලා දැන් මොකද කරන්නේ? දැන් දෙන්නත් එක කරත්තය ඇදගෙන යනවා. කරත්ත දෙකම එකතු කරලා ගොම් බානක්. දැන් ගොම් බානත් එක්ක ඔබ ඇදගෙන ගිහින් එකෙක් මගදී මැරෙනවා. එල වෙලා හරි හරග හරි එක එක මගදී මැරෙනවා. මැරුණාට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? තනියෙන් අදිනවා ඉතින් අරක. දමාගෙන අදිනවා. වැහි පැටවු ටික පස්සෙන් එළිය එළිය එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වැහි පැටියේ කරේ යන්තම් අරක බැලන ඉවරෙලා අරකත් මැරෙනවා. වැඩේ ඉවරයි. ඔන්න ඔය සංවිද්ධිය වෙන්නේ. වෙනකොට නෙමෙයි. ඔය වෙලා තියෙන්නේත් ඕක තමයි. ඔය කෙලවරක් නැහැ. ඔය ඕවා හරියට තේරුම් ගන්න ඕන නම් තියෙනවා. මේ අපහාස කරනවා නෙමෙයි. මේක යථාර්ථවත් දකින්න. මම මහරජිනටත් කියනවා වැඩි දෙන්න කියලා. මං අද ඉන්නේ එතන. මේ දුප්පත් අයද නෙමෙයි මම මේ කියන්නේ. එහෙම එකක් නෑ. දුප්පත්ද පොරහද්ද මගේද මගේ නැද්ද ඒ මොකුත් නෙමෙයි. කිසි හරයක් නැති වැඩ පිළිවෙලක් මමත් කළා. ඔබත් කරනවා. මහරජිනාවත් මට කියන්නේ හරජින පැත්තකට දාන සක්ව දේවේන්ද්‍රයාවත් එහෙම. ඒත් මට කියන්න තියෙන උත්තරයි. ඔබතුමාගේ බුදුහාමුදුරේ කාලෙත් ඔය ටික නේද කරගෙන හිටියේ. මේ කටයුතු කරලා මේක නිවන් දකල කෙලවරක් කරගන්න. එතුමනත් මට කියන් දෙන්නේ ඒක. එහෙනම් අය ඔබට කියන එක අහන්න දෙයක් නැහැ. ඒ නිසා අමනාප වෙන්න එපා. ඒ ප්‍රමාණයට ගන්න. ඒ ප්‍රමාණයෙන් ගන්නකො එතකොට හරි. පුළුවන් නම් වාසනාවක් තියනවා නම් ගන්න গিදින් එක එක වඩුක් ගාලා. වාසනාවක් තියනවා නම් නැත්තම් මොකද කරන්නේ? තව අදින්න කරත්තේ. තාම 30යි නම් තව අදින්න. හැබැයි 50 යනකම් අදින්න නම් එපා. අදින්න උනොත් ඉතින් කරන්න දෙයක් නැහැ. අපරාධයක් කරගන්න එපා ඉතින් ජීවිතවලට. මනුෂ්‍ය ජීවිතය කියන එක හරි වටිනවා. මනුෂ්‍ය ජීවිතයේ වර්ණකම මට දැන් තමයි තේරෙන්නේ. මෙච්චර කල් මන්ද නම් හිටියේ නැහැ මෙච්චර වර්ණ කියලා මනුෂ්‍ය ජීවිතේ. තව ටිකක් ඉස්සරහට තව තේරෙයි. තේරිලා තේරෙන්නේ එක තැනකට ගියාම ඊට පස්සේ ජීවිතේ තිබ්බත් එකයි නැදත් එකයි. ඒ නිසා අපි මොදෙනි වහ වහ මේ කඩිරම් කරගන්න. තරුණ තරුණියන්ට මේ පණිවිඩය දෙන්න. මේ දරුවන්ට මේ තරුණ තරුණියන්ට මේ ධර්මය අහන්න සලස්සන්න. ඒ ධර්මය අහගෙන ගිය එකෙක් අපි ඉදිරියට ඇවිල්ලා දවසක බණ අහපු ගමන් ඒක එහෙමම නතර වෙනවා. හැබැයි නතර වෙන්නේ රහතන් වහන්සේලාගේ ගුණ ගායනා කළා. රහතන් වහන්සේලා මෙහෙම ඇවිදින්නේ. හරි ලස්සනයි, සාන්තයි, ඕවට නෙමෙයි. මේ භයානක බව ගමන මං කෙලවර කරගන්න ඕනේ නිවන් දකින්න ඕනේ කියලා හිතාගෙන. තේරුම්ම නැති වැඩක් කළා වැඩක් නැහැ කියලා. එහෙනම් අද නම් මාර්ග. හොඳයි පින්වතුනි. බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බුද්ධ පූජා ආදී පවත්වලා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන අනන්ත අප්‍රමාණ මහා කුණ සම්බාර ධර්මයක් සිද්ධ කරගත් වෙලාවේදී ඒ පිණින් පෝෂණය වන්නා වූ පිණිස සතුට වන්නා වූ උත්තම පිළිවෙල සිහිපත් කළා යට පින් අනුමෝදන් කරන්න සූදානම් වෙන සියලු දෙනා පළමු කොටම පින් දෙන සිහිපත් කරගන්න. සාතුරුන් වහන්සේ විසින් දේශනා කරපු සද්ධර්මය දරාගෙන ඒ සද්ධර්මය අවබෝධ කරගෙන මේ සද්ධර්මය ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ ඒ උත්තම භික්ෂුනි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන උත්තම පිළිස සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි ඒ උත්තම පිළිස වටා ඉඳගෙන ඒ උත්තම පිළිස දේශනා කරන සද්ධර්මය ලෝකෙට ප්‍රචාරය කරන්නා වූ ඒ උපාසක උපාසිකා කියන පිළිස සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත් ආ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ උත්තමයේ උදෙසා විහිදුවලා පතුල්ලරේ මේ පින් විහිදීපත්ති යාමෙන් ඒ උත්තමයේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ අත්භවයේ තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යැයි පින් අනුමෝදන් කරන්න. මේ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න සාස්ත්‍රුන් වහන්සේ විසින් දේශනා කරපු සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වගෙන ඇවිදින එදා මාතලේ අලුලෙන් විහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරලා තමන්ගේ පද දෙවන කොටගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිවණක් පිළිසෙ සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත් ආ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ආවේ විශේෂ විහිදුවල පතුල්ලරේ නේපින් විහිදී පැතිරියාමෙන් ඒ උත්තමයෝ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිවන් ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියන සාදු කෙනේටත් පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පින් දෙන මොහොතකට සිහිපත් කරගන්න දහදාසක් ලෝක ධාතු විදල මේ ස්ථානෙට ආවා වූ සීරම දිව්‍ය බ්‍රහ්මාදී මේ වගේම ඔබගේ ඉෂ්ඨකාමී දේවි දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය চিරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඒ වගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවරක් විදිහට চিරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපෙන් සම්සේකර ප්‍රජාපති ආදී ඒ සීරම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත් ආ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ආවිෂේ විහිදුවල පතුලරණේ නේපින් විහිදී පැතිරියාමෙන් ඒ උත්තමයෝ මේ දේවානුභාවයේ වැඩි වේවා මේ ශ්‍රී සම්බුදු ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් විදිහට চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා මේ ශ්‍රී සම්බුදු ශාසනය තුළදීම උතුම් වූ නිවනින් සරසීම ලබත්වා කියලා සාදු කෙනේ යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න ඔබලමින් ධම්මාන්තර්ගත වන්දිතුනාව සීලම ඥාත හේතු මෙත් ආදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාති හිත මිත්‍ර ආදී සියලු දෙනාම සිහිපත් කරගන්න මේ අද්දවේ විතරක් නෙමෙයි මේට කල්පන්නු එකක් හදලා තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති හිත මිත්‍ර ආදී සියලු දෙනාම සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත් අවසීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයා විසේ වීදුල පතුරුලරි නේපින් විහි දීපතරියාමින් එයා යම් කිවි අභව ස්ථාන හිිනනන් එන් අසමි දේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සනි සීම ලබත්වා කියලා සාදු කියන එයාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න මේන කල්ප 90ක් ඇතුළත තමන් විසින් අවඩ සාදාන්ත ලක් කළා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිලා අද ඔබ ඔබ මරනවා කොටනවා කපනවා කියලා ඔබ කෙරෙහි ක්‍රෝධයෙන් වෛරයෙන් පසු වෙලා ඉන්න යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්න ඒ විදිහට සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත් ආ සීලෙන් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයා විශේෂ විදල පතුරුලරි නීතින් වී දීපතිරියාමෙන් එයා ඒ අභව ස්ථානයෙන් අසමි දේවා අදිරාමන සංඛ්‍යාදෙන වෙනින් සනදීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිඟදින මොහොතකන සිහිපත් කරගන්න දීවතුන් අතර ඉන්නව පිරිස විශේෂයෙන්ම පිඟදින මේ ශ්‍රී සත් ධර්මයේ ලෝකේ පුරා පතුරවනුවස් තමන් විසින් හරියම්මු කරගත් දණේන් කොටසක් ශ්‍රී සම්බුද්ධ ශාසනය උදෙසා පූජා කරන්නව පිරිස විශේෂයෙන් සිහිපත් කරගන්න. ඒ වගේම පිඟදින ත්‍රිපිටක පූජා පවත්වීම උදෙසා ඒ වගේම මේ CD පූජාවන් පවත්වන්න පෙන් රේඩියෝ පූජාවන් පවත්වන්න ඒ වගේම පිඟදින මේ ආරාම විහාර කෙරවීම සඳහා ඒ වගේ ඒ ඕනෑම ස්ථානයක ඒ වගේ දේවල් වලට අපකැප වේලා කටයුතු කරන්නව පිරිස සිහිපත් කරගෙන සිහිපත් කරගන්න. ඒ වගේම පිඟදින ඔබගේ ජීවිතින් අතර ඉන්නව අම්මා තාත්තා දුව දරුව ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරගන්න තමන්ගේ ස්වාමි දරුවන් ස්වාමි දිනියන් මේ සියලු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත් ආ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ විශේෂ විදොල පතුරු නැරි මේ පිං විහිදී පැතිරියාමෙන් ඒ ආදි යම් කිසි ග්‍රහපල උපද්‍රව දෝසාන්දේ කරතිනොනං ඒ සීල දෝසාන්දේ කරංග සාදුරින් බූත වේවා. යක්ෂ වේද මිසාල මලවල කුම් බණ්ඩාදී වෙනින් යව දෝසාන්දේ කරතිනොනං ඒ සීල දෝසාන්දේ කරංග සාදුරින් බූත වේවා. අස්වා කටවා හෝවා ඕල්ලෝ සංඛා දෝසාන්දේ කරතිනවන ඒ සීල දෝසාන්දේ කරංග සාදුරින් බූත වේවා. මේ සිය සම්බුද්ධ ශාසනය තුළදී මුතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ මොදින මොහොතකට සිහිපත් කරගන්න ඔබ මද මේ ස්ථානට ඇවිදilla ආහාරයෙන් පානයෙන් සම්තරපණය වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කළේ ආහාරයෙන් පානයෙන් ලැබුණ අවසන් ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයෙන් ශ්‍රවණය කරන්නේ නැති මාර්ගඵල අවබෝධ කරගන්න නැති එහෙමනම් ඒ ආහාර පානසගත මේලා එදා ඇත අතීතයේ ඉඳලා එළවෙනි සකස් කරලා වැළව වවමුණු සකස් කරලා කුමුරු වකුරලා ගෝයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළියෙල කරගන්න කන් අපකප වේලා කටයුතු කළා ඔබේ සීලෙන් දනාව සිහිපත් කරගෙන ඔබ සින්නස් කරගත් ආ සීලම් පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය ඒ විශේෂ වීදුර පතුල් හරින් මේ පිං විහිදී පැතිරියාමෙන් ඒ ආයතම් කිසබා විස්ථානෙ හින්න ලෙන් අතමි දේවා අජරාමන සංඛ්‍යත නිවෙනින් සනි සීවල බත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිං දින මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ විදින සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නින් ආරක්ෂා වෙලා මෙසිමදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථා උදා වුණේ මේ ස්ථාන භූමි ගොඩනගපු දෙවිය නිසා. එනම් මේ ස්ථාන භූමි ගොඩනගින් එලා ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථානෙ ගෙන බදල කරන සකස් කළා වූ සීපිරිස දීපත් කරගෙන පිටින් රැස් කරගත් ආ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මය එයා විශේෂ යේදුල පතුල් හරින් මේ පින් විහි දීපතරියා මේ එයා තම සබහ ස්ථානෙ හිනවන ගෙන් අතමි දේවා අජරාමන සංකේත නිවෙනින් සනි සීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින අවසාන වශයෙන් දීපත් කරගන්න අද මේ ස්ථාන විදිහට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න බොහෝ ඈත දුර බැහැර ඉඳලා පැමිණෙන්නේ නැති මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසු මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන ඒ වගේම පින්වදිනේ අද මේ මොහොතේ ශ්‍රී සද්ධර්මයේ සජීවීව ලෝකිනු වන මේ විරුද්ධ ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ සද්ධර්මයේ පරිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. එනම් මේ සීල දේවල් උදා වෙලා තියෙන්නේ විද්‍යාක්ෂමදී සම්මත පිරිසක් සහ එයාගේ අන්තිවාදික පිරිසක් විසින් ලෝකෙ ඉදිරිපත් කරපු දායාදයන් නිසා එවලන් ඒ දායාද ප්‍රයෝග කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන මාර්ගඵල ලබන ඔබ විසින් අවබෝධ කරගත් අස් කරගත් ආ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විද්‍යාක්ෂමදී සම්මත පිරිසත් එයාගේ අන්තිවාදික පිරිසත් සිහිපත් කළා එයාට විහිදුවල පතුල් ලරිණේ පිං විහිදීපත් රියාමෙන් එයාට යම් කිසි අභාව ස්ථානයේ හිඳුනන් එන් අතමි දේවා අජරාමන සංකේත නිවෙනින් සනසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පිං අනුමෝදන් කරන්න. එහෙමනම් පිං උදින බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා ඵලත්ව දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත් ආ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයන්ගේ බරමහිමින් ඔබ සිල් දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අත්භවයේ තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සිල් දෙනාට තෙරුවන් සරණයි.